සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස චත්තාරෝ මේ බින්කවේ ධම්මා භාවිතා බහුලී කතා පඤ්ඤා වන්දියා සංවත්තන්ති කතමේ චන්තාරෝ සප්පුරිස සංසේවෝ සන්ධම්ම ශවණං යෝනිසෝච මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපන්ති ඉමේ කෝ බින්කවේ චන්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා පඤ්ඤා වන්දියා සංවත්තන්ති සාදු සාදු හොඳයි පින්තුනි අදත් මේ ඇත්තන් බොහොම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කර ඇවිදෙලා සතිපදා සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනටයි බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහපු ප්‍රමාණයට අපට අපේ ජීවිතයේහි තියෙන අඩුපාඩුකම් තේරුම් ගන්නත් ඒ වගේම අපේ ජීවිතයේදී අපට සිතට මානසික පීඩා එන අවස්ථා දුරු කරගෙන වඩාත්ම සතුටෙන් ජීවිත ගත කරන්නට හේතු වෙනවා. එනිසා ධර්මය අහපු ප්‍රමාණයට අපි දක්ෂ වෙනවා. අපි දක්ෂ වෙනවා කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණේදී. ඒ වගේම අපි ධර්මය අහපු ප්‍රමාණයට අපි සාර්ථක වෙනවා. අපි දක්ෂ වෙනවා කොහොමද වඩාත්ම සතුටෙන් එදිනෙදා ජීවිත ගත කරන්න කියන එක. එනිසා ධර්ම අහපු ප්‍රමාණයට තමයි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. ඉතින් බුදුහාඳුරෝ දේශනා කළා අපේ කන් දෙකෙන් ගන්න උපරිම ප්‍රයෝජනය තමයි ධර්ම ශ්‍රවණය කියන එක. ඇත්තෙන්ම ඒක හොඳටම පැහැදිලිවම පේනවා. අපි ඇතැම් විට ජීවිතේ ලස්සන වෙන කියලා හරි සතුට විඳින කියලා හරි ඇතැම් විට අපි සින්දු අහනවනේ. ඇතැම් විට බෞද්ධ සින්දුවක් එන්න පුළුවන්. ඇතැම් විට කීපවතාවක් අහනකොට එපා වෙනවා ඒක. එකම දේ වුණත් කොච්චර ලස්සන සින්දුවක් වුණත් තුන් හතර පාරක් අහනකොට එපා වෙනවා ඒක. නමුත් ධර්මයේ කියන එකේ ලක්ෂණය තමයි මේක එච්චර හඬ මිහිරි නැති වුණාට මේකේ අර්ථය මෙනෙහි කරනකොට අහන්න අහන්න පුදුම රසයක් මේකේ තියෙන්නේ. සමහර ධර්ම දේශනා අපි අහලා තියෙන ඇත්තටම 25 වතාවකට වඩා එකම ධර්ම දේශනය එකම රෙකෝඩ් එක රිවයින් කර කර නැවත අහලා තියෙන 25 වතාවකට වඩා අහන්න අහන්න ලක්ෂණය තමයි තව තවත් ඒකේ අර්ථය ප්‍රකට වෙනවා. වඩා වඩාත් අර්ථය ලස්සනට වැටහෙනවා. මුල් වතාවට වඩා ඊළඟ පාර අහනකොට හොඳට වැටහෙනවා. අහන්න අහන හිතට ලොකු සතුටක් එන්නේ. අහන්න අහන ජීවිතය ගැන හොඳට වැටහෙනවා. ඒ නිසා අපට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ ධර්මයේ තියෙන ලක්ෂණය. ධර්මයේ අහන්න අහන්න අපි අවංකව මේක අහනවා නම් අවංකවම අපි දුකෙන් නිදහස් වෙන්න කියන අදහසින් මේක අහනවා නම් අපි අහන්නේ නියම සැබෑ ධර්ම දේශනාවක් නම් අහන්න අහන අපේ සිත පිරිසිදු වෙනවා. අහන්න අහන අපි ප්‍රඥාවෙන් ඉහළට යනවා. මේකට ධර්මයේ ඊටාම වැදගත් කාරණයක් දේශනා කරනවා. දුක්ඛූප නිසා සද්ධා කියලා. දුක නිසා සද්ධාව හට ගන්නවා කියලා. අපි මේකට කලිනුත් කතා කරපු කාරණයක් මේක. මොකද්ද මේ දුක නිසා සද්ධාව හට ගන්නවා කියලා කියන්නේ? දුක් විඳින හිඳ සද්ධාව හට ගන්නවද? දුක ගැන දුක සිදුවෙන දුක ඇතිවන ආකාරය ගැන තේරුම් යන්න තමයි සද්ධාව හට ගන්නේ. දැන් සමහර හිතාගෙන ඉන්නවා gedara karadara nisa gedara prashna nisa ළඟම හිතවත් අය අමනාප නිසා බණ අහන්න ඕන කියලා. ඒකෙන් බේරෙන්න කියලා. සමහර අය එහෙම හිතන් ඉන්නේ. ඇත්තෙන්ම එහෙම කියලා අපි ධර්මය කරාවොත් මොකද වෙන්නේ? ඒක වැඩි කල ස්ථාවර වෙන්නේ නැහැ. ඒ අමනාප කට්ටිය යාළු වෙච්ච ගමන් ආය යනවා. ඔව්. ඇතැම් විට ඒගොල්ලන්ට පාඩමක් උගන්නන්න කියලා හිතලා පන්සලට එන්නේ සමහර අය. එහෙමයි තියෙනවා. සමහර අය මහාන වෙනවා එහෙම. යාළු වෙල හිටියේ කෙනාම නාපු වුණාම නැත්තම් ගෙදරට අමලට පාඩමක් උගන්නන්න එහෙම මහාන වෙන්නේ නැතිනවා. නමුත් අර ප්‍රශ්නේ විසඳෙච්ච ගමන් ආය යනවා. ඔව්. ඒකයි ස්ථාවර ශ්‍රද්ධාව නෙවෙයි ඇත්තෙම. නමුත් ඇත්තම මේ ඇතිවන ශ්‍රද්ධාව ධර්මය ගැන අවබෝධයෙන් ඇතිවන ප්‍රසාදයෙන් ඇති වෙන්නේ. දුක්ඛෝප නිසා ශ්‍රද්ධා කියලා කියන්නේ දුක ඇති වෙන ආකාරය ගැන බුදුහාමුදුරුවෝ කියපු දේශනය හරියට අහුන්කන් දුන්නොත් ඒ තා ප්‍රමාණයට ශ්‍රද්ධාව හට ගන්නවා. බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවය හට ගන්නවා. බුදුහාමුදුරුවෝ ගැන දවසට හුඟක් වාර ගණනක් මතක් වෙනවා. දැන් සමහර අය අපට පේන දෙයක් තමයි අපට මුණ ගැහිලා තියෙන සමහර අය සමහර සිල් ගන්නේ නැය, බණ භාවනා කරන්නේ නැය සමහර අය කියනවා නෝන මහත්තයල දෙන්න මේක එකට එනවා. මේ කට්ටිය කියනවා හාමුදුරනේ අපට ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ. දරුවට එක හොඳට කීකරුව ඉන්නවා. අපට හොඳට සල්ලි තියෙනවා. ලංකාවේදී අපිට එහෙම කට්ටිය මොන ගැහිලා තියෙනවා. හාමුදුරනේ අපි පිටරට ගිහිලා අපි ජපානෙ ගිහිලා කොරියාවේ ගිහිලා අපි හොඳටම ධනෙ උපයලා ඇවිල්ලා තිනා. අපටයි ජීවිත කාලෙම සල්ලි උපයන දෙයක් නැහැ. නමුත් ඒ වගේම අපේ දරුවෝ ටිකත් හොඳට ඉන්නවා. දරුවෝ අපි කියන දේ අහනවා. අපි දෙන්නත් හරියම සමගිය. අපිට කිසිම ලෙඩක් නැහැ. අපි හොඳට නිරෝගීව ඉන්නේ. නමුත් මේ කොච්චර සම්පත් තිබුණත් අපි දන්නවා මේවා එච්චර හැමදාම තියෙන දේවල් නෙවෙයි. ඒ වගේම මේකෙන් ලොකු සෝයක් නැති බව අපි දන්නවා. ඒ නිසා අපි ධර්මය කරායේනේ මීට වඩා දෙයක් හොයාගෙන කියලා. අන්න එතන තමයි තේම නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ වයසට යන නිසා හරි දරුවෝ ටික ලෙඩ වෙන නිසා හරි නැත්තම් ගෙදර ප්‍රශ්න නිසා හරි අපල නිසා හරි ධර්මයට එන්න ඕනේ කියලා. ඇත්තෙ මේකෙනුත් කට්ටිය එනවා. ආවට පස්සේ නියම ධර්මය කරා පිළිහිටන එකත් හොඳයි. නමුත් ඒකම නෙවෙයි අපි ඇති කරගන්නට ඕන. අපි ඊට වඩා බුද්ධිමත් වෙන්නට ඕන. අපි ධර්මය දන්නවා නම් අපි දන්නවා මේ තියෙන සම්පත්තියකින් අපට කොච්චර අපි මේ සැප සම්පත් වින්දත් කොච්චර අපි කන පිනවන, ඇස පිනවන, නාසය පිනවන දේවල් පරිහරණය කරන් හිටියද ඒව දිගින් දිගටම විඳිනකොට ඒ වගේ තෘප්තිය ඉවර වෙනවා. නිතරම තව ඊළඟ දෙයක් හොයාගෙන යන්නේ. අද කොච්චර ලෝකෙම දේවල් ටික අපිට අයිති වෙයි කියමුණත් හෙට වෙනකොට මදි එක. හෙට ඊට පස්සේ තව ටිකක් හොයාගෙන යන්නේ. මෙන්න මේක තමයි මේකට ධර්මයේ කියනවා ඌනෝ ලෝකෝ අතීතෝ තන්නා දාසෝ කියලා. නිතරම අපේ හිතේ ස්වභාවය මදි කියන හැඟීමෙන් ඉන්නේ. නැවත නැවත අලුත් දේවල් හොයාගෙන යන්නේ. අපි කොච්චර ජීවිතයේ දේවල් ලබාගෙන තියෙනවද නේ? අධ්‍යාපනය ලබාගෙන තියෙනවා, විශ්වවිද්‍යාලවල උපාධි ලබාගෙන තියෙනවා. ඒව ලබනකම් විතරේ සුවය ඇත්තෙම. ලබන දවස් දෙකක් වැඩිමනොත් සතියක් මාසයක් යනකොට ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඇතමිට අපිට තියෙනවද කියලාත් මතකනේ අන්තිමට. ඇතමිට අවුරුදු ගානක් අපි මහන්සියෙන් ලැබපු දේ ලබා ගත්තට පස්සේ තියෙනවද කියලාත් මතකනේ ඇත්තෙම. මතක් කරන්න තමයි වෙලාවකුත් නැහැ. ඇත්තම යථාර්ථය නේ. නමුත් මේ දහම කියන දේ ඊට වඩා වෙනස් දෙයක්. මේක හරියට අපේ ජීවිතේට ලැබුණොත් මේක තමයි අපේ ජීවිතේ. මේක තමයි අපට දවසට වැඩි වාර ගණක් හිතෙන්නේ. අපි යම් කිසි දෙයක් ජීවිතේ සතුටයි කියලා ලබනව නම් ලැබුවනම් ඒ සතුටු වෙන දේ තියෙන ඕන ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? හැමදාම රඳාපවතින්නත් ඕන. ඈ ඔව් අපට සතුට කියලා තියෙන්නේ ඒ දේ ගැන අපි දවසට වැඩිපුර වාර ගණක් හිතනවා නම් නැත්තම් ඒක සතුට නෙවෙයි අපිට. අපිට කොච්චර දේවල් තිබුණත් වැඩක් නෑ අපි ඒ දේ අපට නොසිතෙනවා නම්. අපට යමක් ගැන ජීවිතයේ සතුට ලැබෙන්නේ නැත්නම් අද දවසේදී විතරයි. ඒ අද දවසේ හැමදාම ගත කරන දවසේදී ඒ අදාළ දේ ගැන වැඩිපුර වාර ගණක් හිතනොතින් තමයි අපට සතුට ලැබෙන්නේ. එහෙම නොසිතෙනවා නම් ඒක නැති වගේ අපට නැහැ වගේ. දැන් අපේ ළඟම ඥාතියෙක් ලංකාවේ ඉන්නවා කියලා කියමු. අපට ලංකාවෙන් ආවට පස්සේ යාගෙන අමතකුණා කියලා කියමු. නමුත් ලංකාවේ ඉන්න කාලේ ඉතාලම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. එයා අපට මතකේට නැත්තම් එයා අපේ ලෝකේ නැහැ. එයා අපේ ලෝකේ නැහැ කියන්නේ ඇත්තම එයා මිය ගියා වගේ. එයා මතක් වුණොත් තමයි එයා ජීවත් වෙන්නේ ඇත්තම. ජීවිතේ හැමදේමත් මෙහෙමයි. ඒ නිසා අපි යමක් සතුටයි කියලා ලබනවා නම් ඒකේ ස්වභාවය තමයි ඒක අපට දවසට වැඩි වහර ගණක් හිතෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපට සතුට එන්නේ. දැන් බලන්න අපි සතුට නාමයෙන් සතුට වෙනුවෙන් මොනවද ජීවිතේ කරපු දේවල්? අපි නොඑක් දේවල් කරලා තියෙනවානේ. අපි ඇත්තේම වැඩිපුරම සතුට වෙනුවෙන් කාටද සලකලා ඉන්නේ අපි? අපි වැඩිපුරම සැලකුවේ කාටද අපේ ජීවිතේ? දෙමහපියන්ට ඇත්තට සැලකුවේ නෑ ඇත්තේම අපි. දරුවන්ටත් වඩා ඇත්තේම අපි සැලකන්නේ අපේම ශරීරයට. ඔව්. අපේ ශරීරය ඇත්තටම කිව්වොත් අපේම ශරීරයට තමයි අපි වැඩිපුර පැය ගාණක් වෙන් කළ තියෙන ජීවිතේ. නැද්ද ඇත්තෙම? ඒක තමයි යථාර්ථයනේ. අපි ඉපදෙච්ච මොහොත පටන් ගත්ත දරුවෝ ලැබුණේ ඇතමිට අවුරුදු 30-40 ගිහිල්ලානේ 25 ගිහිල්ලා. වැඩිපුරම පැය ගාණක් අපි වෙන් කළ තියෙන අපේම ශරීරයටනේ. ඊට පස්සේ අපේ දරුවන්ට වෙන්න පුළුවන් රැකියාවට, අධ්‍යාපනයට, තමන්ගේ ගියදුරට තමයි වැඩිපුර කාලයක් වැය කළ තියෙන්නේ. හැබැයි ඒ අපි කාලය කැප කරපු දේ අපට දවසට කොච්චර වෙලාවක් නම් හිතෙනවද? කල්පනා වෙනවද ඒ දේ ගැන? ඇත්තම ලොකු වෙලාවක් කල්පනා වෙන්නේ නැහැ. ඇතැමිට මේ සම්පත් ටික තියාගෙනත් අපට ඒව නෙවෙයි කල්පනා වෙන්නේ. අපට හිතෙන්නේ මොනවද? අපට අතීතයේ වෙච්ච දේවල් ගැනනේ. අපි අතීතයේ අපේ එක්ස්පීරියන්ස් අත්දැකීම් ගැන තමයි මතක් වෙන්නේ. කවුරු හරි අපිත් එක්ක අමනාපෙල තියෙනවා නම්, කවුරු හරි අපට බැන්න නම්, කවුරු හරි එක හිතරිදීමක් වුණා නම්, කවුරු හරි අපට සැලකුවා නම්, මේ දේවල් තමයි ඇත්තෙම අපට වැඩිපුර ජීවිතේ හිතෙන්නේ. ඒ අතරුණොත් ඇත්තෙම අපට වැඩිපුර මතක් වෙන්නේ අපේ ජීවිතයට ලැබිච්ච අමිහිරි අත්දැකීම්. අපේ ජීවිතය අඩුපාඩුකම්. අපට අනිත්‍යයෙන් වෙච්ච අඩුපාඩුකම් තමයි වැඩිපුර මතක් වෙන්නේ ඇත්තෙම කියනවා. මුල්ම අවස්ථාවේදී වෙන්නේ මේක. අපි හරියට දන්නව නම් ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමය අපේ මෙන්න මේ ආකල්ප වෙනස් වෙන්න ඕන. ඊ ආකල්ප වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපි ජීවිතයේ වැඩිපුර හිතට හිතලා සතුට ඇති වෙන දේවල් අපි ජීවිතේ කරනවා ඊට පස්සේ. ඒකේ පළවෙනි පියවර තමයි සියලු අකුසල් වලින් වෙන් වෙන කියන පණිවිඩය බුදුහාඳුනගේ සප්පපාපස්සකරණම් කියන එක. බුදුහාඳුරන්ගේ සියලු බුදුවරයන්ගේ පළවෙනි අනුශාසනා මේක සබ්බපාපස්සකරණම් කියන එක. ඇයි එහෙම දේශනා කළේ? හැකිතාක් අකුසල ලිමියෙන් වෙන්න. ඇයි එහෙම සඳහන් කළේ? අපේ ජීවිතේ වැඩිපුර අඩුපාඩුකම් වෙලා තියෙනවා නම් ඇත්තෙම අපිට වැඩිපුර ඒවා මතක් වෙන්නේ. ඒ අඩුපාඩුකම් මතක් වෙනකොට අපේ හිතට සතුට දෙන්නේ. හිතේ සතුට නැති වෙනවා අපට. අපේ අතින් අනිත්‍යර අඩුපාඩුකම් වුණා නම්, අපේ අතින් අනිත්‍යයට හිතරිදීම් වුණා නම් අපට මේව ජීවිතේ මතක් වෙනවා වැඩිපුර. ඒව මතක් වෙනකොට අපේ හිතේ ලස්සන නැති වෙනවා. අපේ හිතේ සතුට නැති වෙනවා. බුදුහාඳුරගේ සමස්ත දේශනියම දේශනා කළේ සතුට ලබන්නයි. ඒ නිසා පළවෙනි පියවර තමයි හැකිතා ජීවිතයේ අඩුපාඩුකම් සිදු වෙන අවස්ථා මාගේ හැරගන්න. Tamanට එදිනදා පුද්ගලික පොඩි අවශ්‍යයක් වෙන පුළුවන් කමන්නේ. අවශ්‍ය දරා ගන්න එක වාසියක්. කවුරු හරි බැන්නට හෝ පොඩි අලාභයක් වුණාට කියක් කර වියදම් වුණාට එච්චර හිතිරි දව ගන්න එපා. ඒක වැඩි වෙලාවක් නෑ. නමුත් ඒ අනිත්‍යයෙන් වෙන අවාසිය නිසා අපි ඒකට ප්‍රතිචාර දක්වන්න ගියොතින්, අපි ඒකට රියැක්ෂන් එකක් දක්වන්න ගියොතින් ඒ කරපු දේ ගැන අපට ලොකු කාලයක් හිතරිදීම් වෙනවා. අනිත්‍යගේ අඩුපාඩුකම් විඳ දරා ගත්තොත් තමයි සතුටක් ඒක. අනිත්‍ය බනින්දිත් මං ඉවසගෙන හිටියේ නේද කියලා? ධර්මයේ දන්නේ නැති කෙනෙකුට නම් හිතෙන්නේ මං ඒ වෙලේ කිව්වේ නැහැ කියලා. ධර්මයේ දන්නේ නැති කෙනෙකුට හිතෙන්නම් ඒකට එකට එක කළා මං හොඳ පාඩමක් ඉගෙනුවා කියලා කියන්න. නමුත් අන්තිමට එහෙම පාඩම් උගන්නන ගියොතින් අපිට මේ අවශ්‍ය වෙන්නේ. අනිත්‍යට උපදෙස් අදුන්නට කමන්නේ නැහැ. දරුවන්ගේ උනත් නොමගට යනකොට උපදෙස් අදුන්නට ගැටලුවක් නැහැ. දරුවෝ නොමගට යනකොට හදා ගන්න ඕනේ. ඒක වෙනම දෙයක්. නමුත් ඒක නෙවෙයි සමහර අය මේව කරන්නේ අනිත්‍යට පාඩම් උගන්නන්න. නමුත් ධර්මයේ දන්නේ නැහැ හැටියට අපි කවදාවත් එහෙම කරන්න හොඳ නැහැ. අනිත්‍යට පාඩම් එහෙම උගන්නන්න ගියොතින් අන්තිමට පාඩම් අපටමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒ නිසා හැකිතාක් තමන්ගෙන් අනිත්‍යයට සිදුවන අවාසිකම් තමන්ට හිතරිදීමක් ඇතුණත් හැකිතාක් මගහැරලා තමන්ගේ අවාසිය ගන්න. දැන් ওই අදිමනෝ විද්‍යාවෙන් කියන දේ තමයි තමන්ට අවාසි පිට ජීවත් වෙන්න කියලා. ඒක තමන්ට ලොකු මානසික සුවයක් කියලා. වෙන කෙනෙක් තමන්ට රුපියල් 10ක් දුනොතින් එයාට ඊට වඩා වැඩි ගන්න දීලා තියන්න කියලා කොහොම හරි. අනිත්‍ය සලකහුවට වඩා වැඩිපුර ප්‍රමාණයක් තමන්ගේ පැත්තෙන් සලකලා තියන්න කියලා කියන්නේ. අනිත්‍යයෙන් අඩුපාඩුවක් වුණත් ඒ අඩුපාඩුකම් වෙනව නම් කියන එකෙන් එයාට වැඩිපුර හොඳට සලකලා තියන්න කියලා. ඒක තමයි තමන්ට මානසික සුවයට හේතු වෙන්නේ කියලා. අපි එකට එක කරන්න හොඳ නැහැ. අපට ඒක පාඩුවක්. අපට ඒක කරන මොහොතේ යම් කිසි සුවයක් දැනෙන්න පුළුවන්. නමුත් පස්සේ අපට ඒක සතුටක් නැහැ ඇත්තෙම. පස්සේ හිතනකොට එහෙම අපට මේ එහෙම හිතට එහෙම ලොකු සුවයක් නැහැ. ඒ නිසා පළවෙනි පියවර තමයි සබ්බ පාපස්සකරණ කියපුවාකට හැකිතා තමන්ගේ ජීවිතෙන් සිදුන අඩුපාඩුකම් අඩු කරගන්න. එහෙම වුණොතින් තමන්ට ඒ ගැන හිතලා මානසික වේදනා ඇති වෙන්නේ නැහැ ජීවිතේ. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි කුසලස උපසම්බදා. හැකිතාක් පින්දහම් ජීවිතේ කරන්න. හැකිතාක් හොඳ දේවල් යහපත වෙන දේවල් කරන්න. මොකද මෙන්න මේ හොඳ දේවල් වැඩිපුර කරෝ තියෙ මොකද ලක්ෂණය? ඒ හොඳ දේ අපේ හිතට දැනෙන උගම්. ඒ හොඳ දේවල් තමයි අපට වැඩිපුර මතක් වෙන්නේ. ඔව් අපි අනිත්‍යයට සලකපු හැටි, අසරණයට පිහිට වෙච්ච හැටි, ආගම දහම වෙනුවෙන් කැප වෙච්ච හැටි, අපේ අත් දෙකෙන් අනිත්‍යයට උදව් උපකාර කළ කෑම බීම දීපු හැටි. ඒව ජීවිතේ හුඟක් මතක් වෙනවනේ ජීවිතේ. අපේ දරුවන්ට විතරක් නෙවෙයි අපේ දරුවන්ට සැලකුවට එච්චර මතක් වෙන්නේ නැහැ. වෙන දරුවෙකුට බලන්න සලකන්න, සපත්තු කොටමක් අරන් දෙන්න බලන්න. අපේ දරුවට ඇතැමිට සපත්තු කොටන් 10ක් අරන් දීලා තියෙන පුළා නමුත් මතක් වෙන්නේ නැහැ ඒක. වෙන දරුවෙකුට එක සපත්තු කොටමක් අරන් දුන්නොත් ඕක මතකේ තියෙනවා. කුසලයේ ලක්ෂණේ මේක. ඒ වගේම අපේ දරුවට සපත්තු කොටන් 100ක් අරන් දුන්නත් ඒකලන් ගුණ කියන්නේ නැහැ ආයි. නමුත් පිට කෙනෙකුට අරන් දුන්නොත් එයාට හොඳට මතකයි. අහවලාමට සපත්තු කොටමක් අරන් දුන්නා කියලා හැමදාම කියනවා එයා. බලන්න කුසලයේ ලක්ෂණේ. මේක තමයි ඇත්තෙම මේ ධම අවබෝධ කරගත්තොත් හරියට තමන්ට වැටහෙනවා මේක. එතකොට තමන් වැඩිපුර කරන්නේ තමන්ගේ මේ ගෙදරට දරුවට විතරක් කිරවලින් ඉන්නේ නැහැ තමන්. තමන් මේ උපයන ධනය වැඩිපුරම සතුට ලැබෙන දෙයකට තමන් යොදනවා. දැන් මේකම තමයි ඇත්තෙම දැන් සමහර අය දැන් ওই පන්සල්වල ධර්මශාලා හදනකොට උදව් කරන්නේ, පිළිම හදනකොට උදව් කරන්නේ. ඒකට පොඩ්ඩක් හරි සමයෙන් හරි උදව් කරනවා ගිහිල්ලා. ඒක හුඟ කාලක් මතක් වෙනවා තමන්ට. ඇතැම් විට අපට සමහර අය අපි වැඩිපුරම පාවිච්චි කරන දේවල් හොයලා දෙනවා පෙළක් අය. දැන් මට මහාන වෙච්ච මුල් කාලේ ඉඳන්ම මට සෙරපු දෙක දෙන්නේ එක ළමයෙක් කියා. දැන් අවුරුදු 20 ගානක් තිස්සේ එයා තමයි දෙන්නේ. ඔව් මුස්ලිම් ළමයක් දෙනවා. තව සිංහල ළමයෙකුත් එහෙමයි. වැඩිපුරම පාවිච්චි කරන දේ දෙන්නේ කට්ටිය හොයලා. සමහර බෞද්ධත් නේ ඇතැම් මට අවශ්‍ය කරන කණ්ණාඩි දෙක ඒවා වැඩිපුරම අතේ තියෙන දේ වැඩිපුර දෙනවා ඒ කට්ටිය. මොකද ඒක හුඟක් කළා පාවිච්චි කරනවා. ඇතැම් විට අපි කියන එක කණ්ණාඩියෙන් එක බලන එකට දීපු කණ්ණාඩියෙන් ඇතැම් විට අවුරුදු ගාන පොත්පත් බලනවා අපි. මේ ඇතැම් විට සෙරපු දෙක දාගෙන බණ ගානකට යනවා. ඇතැම් විට එක සිවුරක් පාවිච්චි කරනවා අපි. එක සිවුර ඇඳගෙන බණ 100 ගානක් කියනවා සමහර විට. මේ හැම වෙලාවෙම මේ පින සිද්ධ වෙනවා. හොඳයි හොඳයි බොහොම පින් ආවට හොඳයි හරි. කමන්නේ හරි. හිටිය ප්‍රාණ මොහොම. හරි හොඳයි. ආ හොඳයි හරි. උස්තේ තියන හරි හොඳයි. බොහොම පින් ආවට හොඳයි හරි. ඉතින් ඇත්තෙන්ම මේක තමයි දහම රැකීමේ ස්වභාවය. හැබැයි එහෙම කියලා දැන් මේ පින්නතුනේ එහෙම ගෙනත් දෙන්න අපි ගන්න හැබැයිම ගෙනත් දුන්නට ඒ. ඔව් එහෙම බඩු ගොඩ ගහගන්නෙත් නෑ අපි මේ වීරුවට නෙවෙයි කියන්නේ. බැනුම් ආන්නත් එහෙම ගෙනලා දීලේ. මේ සමහර එහෙම ගෙනත් දෙන්න හදන ඇත්තෙම ගන්නෑ අපි. මොකද නාස්තින දේවල් එහෙම ගන්නෙත් නෑ ඇත්තෙම. තේරුමක් නෑ. ඔව්. අනිපුරමත් තේරුමක් නැහැ. ඒ ගන්න දේ මිනිසුන්ටත් පිනක් වැඩෙන විදියට උපරිම ප්‍රයෝජනයක් වෙන දේක් තමයි ගන්න ඇත්තෙම. පොඩ්ඩක් මේ අර දෙන්නට මේ දෙක මේ දෙක පොඩ්ඩක් මාතේ දීලා එන්න. මෙන්නක දීලා එන්න. සාමයෙන්. ඔව්. එතකොට ඇත්තෙම මෙන්න මේ දේවල් අපිට ජීවිතේ වැඩිපුර මතක් වෙනවා නම් ඇත්තෙම මෙන්න මේක තමයි ඇත්තෙම මේක තමයි හරියට සතුට ලබන ක්‍රමය. අපි මේක තියෙ මේක දන්නේ නැති අය තමයි වෙන වෙන පැතිවල ගිහිල්ලා කීර්තිය ලබන්න උත්සාහ කරන්නේ. බොහෝම ඉතාම ටික කාලයකට හේතු වෙන දේවල් ගැන හරියට වරි වෙනවා පළක්. හරිම දුකයි සමහර අය දැක්කම. මේ පොඩිම දෙයකට කරන මහන්සිය දැක්කම මීට වඩා සතුට ලබන ක්‍රමයක් විශාල ක්‍රමයක් ජීවිතේ තියෙනවා. බුදුහාමුදුරුවෝ මේකට දේශනා කළේ මිනිස්සු සැප විඳින්නේ හරියට මහන්සි වෙලා කියලා. හරියට අර උග්ගහ කපලහපල පොඩි රසයක් විඳින්නේ අපි. හරියම මහන්සිලානේ පොඩි රසය විඳින්නේ. දැන් සීනි ටිකක් අපට ඊට වඩා ඉක්මනට ගන්න පුළුවන් නේ. නමුත් මේ උග්ගහ කපනකොට හරිය වෙහසක් දත් ටික කඩාගෙන තමයි මේ අඹලලා අඹලලා විඳලා ඒක රසය ගන්නෙ. අන්නේ වගේ තමයි ඇත්තෙම අපි ජීවිතේහි අද දැනට අපි සතුට ලබන්නේ හුඟක් මහන්සි වෙලා ඉතාම ටික වේලාව සතුටට දෙයක් කරන්නේ අපි. නමුත් බුදුදහම ඉගෙන ගත්තොත් තමයි අපි එදිනෙදා යුතුයකම් ටිකක් කරනව නැත්තේ නේ. දරුවන් යුතුයකම් ඉව ඔක්කොම කළා අපි ඊට වඩා සතුට ලබන ක්‍රමයක් අපි දන්නවා ජීවිතේ. ඇත්තෙන්ම අපි එතකොට තමයි ආඩම්බර වෙන්න ඕන. මන්නම් කියන්නේ ආඩම්බර වෙනෝ නම් ආඩම්බර වෙනෝ නේ. එතකොට හරියට සතුට ලබන ක්‍රමය දැනගත්තාම දැන් අපි ආඩම්බර වෙන දේවල් කිසිම දෙයකට ආඩම්බර වෙන්න ඕනේ නැහැ ඇත්තෙන්ම. මොකද ඒ ඔක්කොම වෙනස් වෙන දේවල්. අපේ රූපය ගැන, අපේ කටහඬ ගැන, අපි කරපු සේවය ගැන, ඒව ගැන අපිට කීර්තියක් ලැබුණත් ඉතාම ටික කාලේ ඒවා. අපිට හොඳයි කියන අයම තමයි බැන බැන යන්නේ තේ කට්ටිය. ඔව් වැඩිපුර කාලයක් එහෙම හොඳ කියන්නේ නැහැ. හොඳ කිව්වත් අවංක වෙනුවේ හොඳ කියන්නේ. ඇතැමිට අපි ළඟින්ද හොඳ කියනවා පිටිපස්සෙන් හැල්ල යනකොටම අපිට දොස් කිය කියන්නේ. ඔව් ඒ නිසා ඒ පොඩි දේවල් වලට එච්චර ආසා කරන්න එපා. ඒව තේරුමක් නැහැ. ඊට වඩා ලොකු දෙයක් අපට ධර්මය තුලින් ලැබිලා තියෙනවා ඇත්තෙන්ම. අපි කියන්නේ හරියට මහා දියමන්තියක් වගේ ඩයමන්ඩ් එකක් වගේ අපිට මේ ලැබිලා තියෙන්නේ. අපි ඒකට තමයි වැඩිපුර කාලයක් කැප කරන්න ඕන. අපි දක්ෂණ අපි හරියට සතුට ලබන්න කැමති නම් අපි මෙන්න මේ පැත්තට දක්ෂ වෙන්නට ඕන. එතකොට එතෙන්දී පළවෙනි ලක්ෂණය තමයි හැකිතා තමන්ගේ ජීවිතයේ සිදුන අඩුපාඩුකම් වලින් නිදහස් වෙන මිදෙන්න. ඊළඟ ලක්ෂණය තමයි හැකිතාක් තමන්ට සතුට ලැබෙන දේවල් ජීවිතේ කරන්න. හැකිතාක් දේවල් කරන්න. ඇත්තෙම සාමාන්‍ය පින්කම් විතරක් නෙවෙයි ඇත්තෙම. අපේ ගෙදර අපට පේන්න හොඳ ගහක් හිටවන්න, මල් ගහක් හිටවන්න, ගෙඩි හැදෙන ගහක් හිටවන්න ගෙදර වත්තේ. හැමදාම පේන විදියට. හරි සතුටක් ඇත්තෙම. අපේ අතින් ඉඳපු ගෙදරක ගහක ගෙඩි නිතර පේනවා නම් හරි සතුටක්. දැන් අපිත් අපේ ගෙවල්වලදී අපි උදේට කුඹුරට බැහැලා තමයි ඉස්කෝලේ යන්නේ. කුඹුරට ගිහිල්ලා ටික වෙලාවක් කුඹුරේ අතපත ගාලා කරල් වැටිලා තියෙන හැටිද බලලා, ඇතැම් විට වක්ගොඩවල් බැඳලා වතුර අඩු වැඩි තැන් වලට යොමු කළා. කුඹුරේ වටේ උදී යනවා රවුමක්. ඇතැම් විට අපි හින්දපු බණ්ඩාක ගස්, මෑ කරල් ගස් ඒව බලලා අතින් අල්ලලා හරියම සතුටක් කියනවා. ගෙදර වුණත් තමන් ඉඳපු මල් ගහක මල් නිතර පේන්න ඕන. එහෙම හිටවන්න බැරි නම් අඩු ගන්න මල් පෝච්චියක් හරි තමන් ඉවිදෙම ගෙනත් තියන ගෙදර. බැරි නම් තමට නිතරම පේන තැනක ඉව තියාන ගෙදර. අනිත් පැයට පේන විදිහට සලස්සන්නේ ඒවා. ඇත්තෙන්ම ධර්මයේ සතුට විඳින කලින් එදින සතුට විඳින්න ඕන අපි ඒකයි. එදිනදා සතුටවත් අපි විඳින දන්නේ නැත්නම් කොහොමද ධර්මයට එන්නේ නේ? මේක තමයි ඇත්තෙම ආරම්භක පීවර. මේකිනුත් හිත පිරිසිදු වෙනවා ඇත්තෙම. මේකෙන් කාටවත් අමනාපයක් වෙන්නේ නැහැ, කාගේවත් හිතට දෙන අනිත්‍යය සතුරු කළා විස සතුරු වෙන්නේ. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතු කාරකා කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැමදාම පින් වැඩෙන පින්කම් කියලා මේවා. හැමදාම පින් වැඩෙන පින්කම් විදියටයි ගස් හිටවීම, වැව්පකුණු ආදිය කරවීම, පාලං හැදීම, වැසිකිලි කැසිලි හැදීම, ලිං හැරීම මේව සදා පුණ්‍ය පවඩන පින්කම් කියලා ධර්මයේ කියන්නේ. අනිත් එක්කෙනෙක් ප්‍රයෝජන ගන්නවා, අනිත් අය ඒව දැකලා සතුටු වෙනවා. ඒකෙනුත් තමයි කුසලයක් ඇති වෙන්නේ. අතුපතු ගාන එක පන්සලක අතුපතු ගානක අනිසංස ධර්මයේ තියෙනවා. ඒව ඒ පිළිවෙට අතු ගාපු හැටි වෙන කෙනෙක් දැකලා සතුටු වෙනොත් තමන් මේ ගැන බලලා සතුටු වෙනවා. තමන්ගේ හිත තැම්පත් වෙනවා. තමන්ගේ අකුසල සිතුවිලි එන්නේ නැහැ. ඒව තමයි ආරම්භක පියවර. අපි හිතන මේ පරිසම්පාදේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න ඕන සතුටු වෙන්න කියලා. ඔව් ඒව ඉගෙන ගන්නයි මහා තරක විතර කළ බැහැල යනවා. අන්තිමට මුකුත්ම අනිත්‍ය ගැන විවේචනය කර කර මහා හිත් පිරිහිලින සමහර අය ඉන්නේ. ඇත්තෙම අර ඉහළ දේවල් ලබන කොට අපි අර පල්ලෙහා දේවලුත් ලබා ගන්නවා ඇත්තේ. මේව අමතක කරන්නේ නැහැ. දැන් අපි දන්නවා ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා හරිය ලස්සනට ඒ ගස් පොළන් ලස්සනට පිළිවෙල තියාගෙන ඒව නොකපා ඇතැමිට බිම ලස්සනට අතු ගාලා ඒවත් ඇත්තෙම මේ මානසික සුවතාවේ ලක්ෂණ. තමන් ඉන්න ගෙදර උනත් තමන් ඉන්න තැන් පිළිවෙලට ලස්සන තියාගන්න. ඒකිනුත් හිත පහ දෙනවා. පුරුමේ හඳුර නෙමෙයි. ස්වේදගුණයිටි තියෙන බුදු හඳුරක්. කේස ධාතු තියෙන. එතන ඒ ඉන්න හැමෝම ඒක අතු ගන්න. වඳින්නේ නැහැ. ඇත්තෙම දැන් වාත් හැංගල ලංකාවෙත් එහෙමයි. දැන් රුවන් සැලඟට ගියා සමහර අය නුවණැති ශ්‍රද්ධාවන්තය අතුපතු ගානවා, අතින් හරි කොළ ටිකක් අයින් කරලා දානවා. ඒව පිරිසිදු කරනවා ඇත්තෙම. මේ වෙලාවක් එන්න ඕනේ හැම වෙලාවෙම ඒව පිරිසිදු කරනවා ඇත්තෙම. පිරිසිදු කරනකොට හිතේ ලොකු සතුටක් එන්නේ. මේ සිල්ගත්තු දවසරුණ අතුපතු ගාන තැන් සුද්ධ පවිත්‍ර කරන්න ඕන. ඒක හරියට දැන් පන්සලල හාමුදුරුවෝ දැන් අපි ලංකාවේ මේදී 4:00 මාට අවදි වෙන්නේ. සමහරවිට ඊටත් කලින් 4:00 කාලෙට ඉතින්. 4:45 වෙනකොට මිනිස් වෙනවා පන්සලට. මම්බල් පිටියේ පන්සලට එහෙම පාන්දර මෙරට යන මිනිස් වෙනවා. ඊට කලින් ඔක්කොම අතු ගන්නවා ඇත්තෙන් පන්සල. ඇත්තෙන්ම හරියම මේ උදේට අතුපතු කාලේ පටන් ගන්නකොට අපේ කටයුතු ඔක්කොම සාර්ථක වෙනවා. ඉගෙන ගන්න වැඩ, පාඩම් කරන වැඩ ඔක්කොම සාර්ථක වෙනවා අරත් එක්ක. අනිත් එක ගුරුමේ මිනිස්සු වැඩ ඇරලා යනකොට ගෙදර තුවන්නේ දැන් සමහර අපි දන්නවා ඇත්තෙන්ම දැන් ලංකාවේ සමහර උදේට වැඩට යන කලින් පන්සල ළඟ යන අය ඔක්කොම වැඳලා යන පන්සලට. සමහර බෝධි පූජා කියලා යන, සමහර දොස්තරවරු ඇත්තෙන්ම හිතන්නේ ලොකු රස්සා ගන්න අය විතරක් කියලා. සමහර අය ඉන්නෝ කියන්න සමාජයට කියන්න ලැජ්ජා සහගත රැකියා කරන අයත් යනවා අරම වැඳලා. එහෙමයි ඉන්නෝ බුදුන් පව් කියලා හිතන සමහර අය දැක්කම සමහර අය මේ ඉතින් කියනවා කියන ගොලම කරන්න හැකියාවක් කියනවා ඇත්තෙන්ම. එහෙනම් සමහර අය මාස් කාඩ් වල වැඩ කරනවා. එහෙමයි ඉන්නවා. නමුත් පන්සලට ඇවිල්ලා වැඳලා බුද්ධ පූජා තියලා බෝධියට පැන් කාලයක් පූජා කළා හාමුදුරන්ට වැඳලා යන පළක් අය. එහෙමයි. ඉතින් නමුත් ඒ අර හිත පිරිසිදු වෙනේව කරනකොට ලොකු හිතට සතුටක් එන්නේ. ඉතින් ඇත්තෙන්ම දැන් මේ වගේ දේවල් අපි පොඩි දෙයකින් පටන් ගන්නට ඕන. ඒ නිසා අපි කිව්වේ ගෙදර තමන්ට පේන තැනක හොඳ ගහක්, මල් හැදෙන ගහක්, ගෙඩි හැදෙන ගහක් හිටවන්න. ඒක තමන්ට තමන්ගේ අතෙන් හිටවපු ගහක මල් පේනකොට තමන්ට හරිය සතුටක්. ඒක පූජා කරන්න. ඔව්, ඒ මලක් කඩලා පූජා කරනවා තවත් සන්තෝෂයක්. ඔව්, දැන් අපි සමහර දැන් ලංකාවේම අපි සමහරට කියනවා ගහේ තිබිදීම මල් පූජා කරන ගාතාවක් තියෙනවා. මල් නොකඩ ගහේ තිබෙන පූජා කරන ගාතාවකුත් තියෙනවා. දැන් කැඩුවොත් ඒ මල ඉක්මනට පරලෙහන්නේ. ඔව්, නමුත් ඉතින් කැඩුවත් වරදක් නැහැ. බුදුහාඳුර වෙනුවෙන් එක පූජා කරාට හොඳයි. ඒක ලොකු කුසලයක් ඒක. නමුත් ඒ වගේම ගෙඩි තමන් හදපු ගහක ගෙඩි අනිත් අය කනකොට, සත්ව විල කනකොට හරිය සතුටක් තමයි. දැන් අඹ එහෙම අපේ ගෙවල්වල අපි අඹ ගෙඩි ඔක්කොම කඩන්නේ. අඹ ගෙඩි සමහර ඉදිච්ච ගෙඩි එහෙම ගහේ තියෙනවා. ඔව්, සත්තු කනකොට හරි ලස්සනයි. අපි හරි ආසෙන් ඇඟිලි බලාගෙන ඉන්නවා. ලේන් මෙහෙම ඇවිල්ලා කනකොට ලේන් උන්ට ගහලා මේ සද්ද කළ යවන්නේ නැහැ. ඒ ගෙඩි අපි කඩන්නේ නැහැ. ඇතැමිට වැටුණත් ඒක උඩකින් තියෙන ඒ සතාටම කන්නේ ඇවිල්ලායි. අපි ඈතින් ඉඳලා පොඩි කණ ඉඳලා බලාගෙන ඉන්නවා සත්ත ඇවිල්ලා කනකොට. හරි සතුටක් ඒකනේ. දැන් තාමත් ලංකාවේ ගෙවල් වල ওই මයිනන්ට, කපුටන්ට උඩ කෑම දාන ඉතුරු වෙන කෑම, ওই ගස් ලැබු එහෙම හරි සන්තෝෂයි. කුරුල්ලෝ එහෙම ඇවිල්ලා කන්න. ඇත්තෙම ඒව කනකොට දැන් ওই ඇත්තෙම දැන් ওই අපල කාලවලට අපල දුරු වෙන සතුන කැම දෙන්න කියනෝනේ. ඔව්, කපුටන්ට, බල්ලන්ට ඒ වගේ සතුනනේ. ඇත්තෙන්ම ඒ අපල දුරු වෙනවා. අපල දුරු වෙන කියන්නේ තමන්ට එන තියෙන කරදර හුඟක් අඩු වෙනවා ඒත් එක. ඒ නිසා දැන් මේව පොඩි දේවල් ඇත්තෙම ලොකු දේවල් නෙවෙයි. අපි ධර්මයේ දන්නයි හැටියට මේ හැම දෙයකින්ම වාසිය ගන්න ඕන අපි. අපේ ජීවිතේ සතුට ලබන්න නම් අඩු ගානේ වතුරක වැඩිලා තියෙන කූඹියෙක් දැක්ක ටැංගිල්ලෙන් අරගෙන කොහොම හරි එලිකින් දාන්න එක. ඒ පොඩි දේ වුණා. ඒකත් Tamanta මානසික සුවයට හේතු වෙන දෙයක්. ඒ නිසා පොඩි බුදුහාමර දේශනා කළා කුසලය පින පොඩි කියලා නිග්‍රහ කරන්න එපා, අව탁ෂේට උලක් කරන්න එපා, ඒව කරන්න කියලා. ඒව කරන්න කරන් අපේ ජීවිතේ අපේ ලොකුම වාසිය අපේ සතුට වැඩි වෙනවා. අනිත් පැත්ත තමයි අපට එන්න තියෙන අපල උපද්දරව ලෙඩ දුක් වා බ්‍රේක් වෙනවා මේත් එක්ක. මේකෙන් වළක්වනවා. ලොකු රැකවරණයක් මේත් එක්ක එනවා Tamanta. ඇත්තෙම අද මේ අපි මේ ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ එහෙම පින්කම් වල ආනිසංසෙන්. ඒ නැත්තම් අපිට ඇත්තෙම මේ කරදර මැද්දෙ මෙතේ දුරෙන්න බෑ ඇත්තෙම. මෙතෙක් අපිට හිතෙනවා අපේ ජීවිතේ අඩුපාඩුකම් කරදර උනායි කියලා. නමුත් කරදර ඉතාම සල්ප වෙලා තියෙනවා. ඊට වඩා හුවා තැන් වලින් අපි බේරිලා ඇවිල්ලා තියෙනවා. අපි පොඩි කාලේ පොඩි දෙයක් අපි නැහැ දාගත්තා නම්, කටේ හිර කරගත්තා නම් මොකද වෙන්නේ? අපි නෑනේ මේ තත්ත්වෙන්නේ. ඒ හැම තැනීම බේරිලා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මහා පිනකින් අපි ඒකෙන්. ඒ පින තවත් අපි වැඩි කර ගන්නට ඕන. ඒ පිනේ වටිනාකම අපි තේරුම් ගන්න ඕන ධර්මය තුලින්. ඒ නිසා වැඩිපුර කලක් ජීවත් වෙන විතරක් නෙවෙයි. ඒ ඉන්න කාලේ දැහැමිව උපරිම ධර්මයේ පැත්තට කැප වෙලා ධර්මයත් එක්කම ජීවත් වෙන උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා දහමක් නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ධර්මයත් එක්ක එක දවසක් ජීවත් වෙන එක වටිනවා කියලා. අරියෝචේ වාස සතන් ජීවි අපස්සොන් දමමත් මුත්තමන් කියලා කියන්නේ ධර්මයේ නොදක ධර්මයේ තියෙන ගැඹුරු ලක්ෂණ මෙනෙහි නොකර අවුරුදු 100ක් නිකන් ජීවත් වුණාට වඩා දහම දැනගෙන හරියට එක දවසක් ජීවත් වුණ දෙයක් කියලා. මොකද ඒ දවස අපි ජීවත් වෙන සතුටෙන්, ඒ දවස අපි ජීවත් වෙන්නේ කුසලයකින්. ඒ දවසේ සිදුවන කුසලෙන් අපට පුළුවන් ඇතැමිට කල්ප ගානක නිරයට යන්න තියෙන අවස්ථාව මගේ අරගන්න. ඒ තරම් ලොකු බෙනිෆිට් එකක් මේකේ තියෙනවා. ඒ නිසාම තමයි අපි නිතරම කියනවා නිරේින සමහර සතු කෑ ගහලා කියනවා කියලා. මට එක දවසක් දෙන්න, එක දවසක් දෙන්න මනුස්ස ලෝකෙට යන්න කියලා. අපිට මනුස්ස ලෝකෙ එක දවස ගෙවා ගන්න බැරුව ඉන්නේ නේ කොහොම හරි කයිවරු ගහන්නේ පොව දූප කී කියන්නේ. ඔව්, කොහොම හරි දවස් ඉවරෙන් ගෙවා ගන්න කොහොමද හිලින්නේ අපි. මේ අත්තනේ වේ සමහර අය. ඔව්, පේනතුනේ මේකේ තියෙන වටිනාකම දන්නවනේ එක මොහොතක් අපතේ හරින්නේ නැහැ ඒක. මම මොහොතේම, ඒ කියන්නේ මහා පින්කම් විතරක් නෙවෙයි ඇත්තෙම. නිතරම හිතේ කුසලයේ හේතුඵල ධම දකිමින් අනිත්‍යතාවයේ දකිමින් ඉන්න එක තමයි ඉහළම කුසලයේ කියලා කියන්නේ. හරි දක්ෂ කෙනා, හරි කියනෝනේ, උපාය දන්න කෙනා අපායෙන් බේරෙනවා කියලා. උපාය දන්නා අපායෙන් බේරෙයි කියලා. ඔව්. ඒ කියන්නේ අපේ ජීවිත අඩුපාඩුකම් සිදුවෙලා තිබුණත් හරියට ක්‍රමයේ දන්නවනේ ඒක සම්පූර්ණ යටපත් කරගන්න පුළුවන්. ඒ තරම ශක්තියක් මේ ධර්ම තුන ලැබෙනවා අපට. හැබැයි තමන් දක්ෂ වෙනකොට තමන්ට හොඳ ධර්මඥානයක් තියෙන්න ඕන. ධර්මඥානය තිබ්බොත් තමයි මේක කරන්න පුළුවන්, නැත්නම් බෑ. අනිද්දේ තමයි අපේ මයින්ඩ්ෆුල්නස් එක තියෙන්න ඕන. මොකද කොච්චර ධර්මඥානය තිබුණත් ඒව මෙනෙහි නොවෙනව නම් වැඩක් නැහැ. ධර්මඥානෙ පොත්පත්වල අපි හුඟක් ලියාගෙන කැන්සර් පටි හුඟක් තියාගෙන ඉන්න පුළුවන්. නමුත් මතක් වෙන්නේ අනිත්‍යයේ අඩුපාඩු ගන්න. වැඩන්නේ නැහැ ඉතින් ඔ. අර යූස්ලස් ඔක්කොම. ඔව් ඒ නිසා අපි කොච්චර සාර්ථකද කියන එක තීරණය වන්නේ නොලෙජ් එක නෙවෙයි. නොලෙජ් එක නෙවෙයි. මයින්ඩ්ෆුල්නස් එක. ඔව් මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක ඉන්නවයි කියන එකම තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එක ඉන්න කෙනා නිදිය ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නිදිය ගැන හිතියත් යා සිහින් ඉන්නේ. නිදිය නිින්දිදී තියාට කුසලයක් වැඩෙන. යාට සිහින පේන හොඳ සිහින යාට. ඇතැම් විට අපට සමහර වෙලාවෙදී දැන් අපි ඔන්න අපි දැන් සාමාන්‍ය තියෙනවනේ දැන් අපි මොකක් හරි ඈත ගමනක් යන උදේම අවදීන කියලා හිතාගෙන හිටියොත් ඇතැම් විට අපට නෑ අවදීන කලින්නේ අරග මතකෙ තිමිල ඇතැම් විට ඒකේ පරක්කු වුණොත් හීනෙම පේනවා දැන් පරක්කු වෙලයි කියලා ඒක ඔක්කොම මතක් වෙනවා හිතෙන්. ඒ කියන්නේ ඒකත් එක තමයි ජීවත් වෙන්නේ අපි. එම්ම මේ දැන් ජීවත් වෙන එකයි හීන දකින්න එකයි වෙනසක් නෑ. ඔය ඒක දැන් නිදිය ගන්නකොට වෙන්නේ මේ ඕගන්ස් වලින් ගන්න ඒවා බාහිර ඉන්ද්‍රියයන්ගෙන් ගන්න එක බ්‍රේක් වෙන එක විතරයි ඇත්තෙම. මනස සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සිද්ධිත් එක්ක. ඒ නිසා අපේ වැඩිපුර හිතන දේ තමයි මතක් වෙන්නේ ඇත්තෙම. අපේ යටි හිතේ දේ සමාහිත ඉස්මතු වෙනව පෙළක් කළාට. ඒ නිසා මේ නිදිය ගන්නවද අවදි වෙන කියන එක අදාළ නෑ ඇත්තෙම. කොච්චරනම් මයින්ඩ්ෆුල්නස් එක තියෙනවද කොයිතරම් අවධානය තියෙනවද කියන එකයි යන්නේ. ඒත් එක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා දැන් අපි කතා කරේ අපේ සතුට ලැබෙන නම් එකක් අපි අයි අඩුපාඩුකම් අඩු වෙලා තියෙන ඕන ජීවිතේ නැත්නම් ඒව මතක් වෙන ජීවිතේ අනිත් පැත්ත තමයි අපට හොඳට මතක් වෙන තින්දහම් ජීවිතය කළා තියන්න. ඒ හුඟක්ම මතක් වෙන කොයි පින්කම්ද? අමාරුවෙන් කරපු පින්කම්. ඇතැම් විට රැකියාව නැති කාලේ කරපු අමාරුවෙන් කරපු පින්කම්. තමන් බඩගින්න ඉඳලා අනිත් පැයට කැම වෙලා දීපු හැටි. මේව තමයි හොඳට මතක. ඒ නිසා සල්ලි හොඳට තියෙන කාලයක් වෙනකන් ඉන්නප පින් කරන්න. අමාරුම කාලේ කරන්න. මොකද වැඩිපුරව තියෙනකොට අපි දන් දෙන්නේ වැඩි ටික. කින් එක එච්චර මතකයට එන්නේ නැහැ. එච්චර ගාණක් නෑ අපට. දැන් සමහර අය ඉන්නවා සමහර අය සමන්ට හම් වෙන පඩිය මුණක් දෙන්න සූදානම් ඉන්නේ. ඒක ඉහෙළම කුසලයක්. ඒකෙන් කියන්නේ මේ ඔක්කොම දෙන්න කියලා. ඇත්තෙන්ම ඒ පරිත්‍යාගයේ සීලෙත්තේ ඉන්නවා කියන්නේ තම ලොකු කැපවීමකින් ඉන්නේ. අර ලොකු දෙයක් දෙනවට වඩා සමහර අයගේ ගෙවල් වල වැඩ කරන අය ඉන්නෝ ඇත්තෙන්ම ගෙදර අයිතිකාරයට වඩා දෙනවා ඒකට තියෙන්නේ. ඕ ඒ ගෙදර වැඩ කරන කෙනා පඩිය මුණක් දෙන්න බලාගෙන ඉන්නේ. අනිත්‍යයට සලකනු ඇවිල්ලා පුදුම හිතන ඒ කට්ටිය මේ අනිත්‍යයට උදව් කරනවා. එයා තමයි පොහොසත්ම කෙනා. පොහොසත් කියන්නේ එයාට එයා පිරිලා ඉන්නේ. දැන් අනිත්‍ය මදී කියලා නින්නේ මදී කියකේ පොහසත් තම දුප්පත් තම තීරණයවන්නේ තිබීමෙන් නෙවෙයි තියෙන දේ අනුව නෙවෙයි. යාට කොච්චර දැන්ට ඇද්ද කියන එකයි. දැන් යා කොච්චර සතුටෙන් ඉනවද කියන එකයි. යාට කොච්චර නම් අත්හරින්න පුළුවන්ද කියන එක මතයි සතුට තීරණය වෙන්නේ. පොහසත්කම තීරණය වෙන්නේ. ඇතැමන මහා වටින වාහනයකින් එන්නේ. සාමාන්‍ය පොඩි දෙයක්ක් දෙන්න කැමති නේ. අරගෙන යන්නේ සෙලක් අය. මහා වාහනයකින්. නමුත් සමහර අය වෙනත් ඇගේ වාහනයකින් එනවා දීලා යන්නේ. ඕ සමන්ට වාහනයක් නෑ ඇත්තෙම. ඕ තමන්ට වාහනයක් නෑ තමන් දීලා යන බලාගෙන ඉන්නේ මේ අතන නෙවෙයි ඇත්තම කියන්නේ ඇත්තම මේ ධර්මයේ ඇත්තම අපි තීරණයක අපි කාවතු විශ්ේෂණය කරන්න හොඳනේ අපේ හිත අපිට සිදුනෙකින්. නමුත් අපි හරියට කුසලයේ තේරුම් ගන්න ඕන අපි මේ தත්ත්වයට වැටෙන්න හොඳ නෑ. ඇත්තෙම ඊටාම වැදගත් කාරණයක්. අපි අනිත්‍යයේ අඩුපාඩුකම් අපට හිතෙනව අමතක කරන්න ඕනේ කියලා. අමතක කරන්න එපා. අනිත්‍යයේ අඩුපාඩුකම් හොඳට මතක තියාගන්න. ඇයි මතක තියාගන්න ඕන? ඒ වරද තමන් නොකර ඉන්න කවදාවත් ඒ වරද කරන්න බ තමන්. තමන් දන්නව ඒ වරද කළා අනිත්‍ය කොච්චරනම් අප්‍රසාදයට පත් වෙනවද අනිත්‍ය ළඟදී. ඒක අමතක කරන්න ඒක හොඳට මතක තියාගන්න ඒ වරද කළා ඒ තැනැත්තා කොච්චරනම් අනිත්‍යගෙන් බැනුම් ඇහුවද. අපි ඒ වරද කරෝතින් අපිත් ඒ බැනුම් අහනවා. ඒ නිසා අපි ඒ වරද නොකර ඉන්නට ඕන. නොකර ඉන්නට මතක තියාගන්න ඕනේ ඒක. ඒක තමයි අපි ඒකෙන් ගෙන ගන්න පාඩම. ඒ නිසා හොඳ චරිත තියෙන අයගෙන් අපි ආදර්ශ ගන්නා වගේම නරක චරිත තියෙන අයගෙනුත් ආදර්ශ ගන්න ඕන. ඒ ආදර්ශය කරන ආදර්ශ නෙවෙයි නොකරින ආදර්ශය. දැන් අපි ලොකු හාමුදුරුවෝ නිතර කියන දේයන්. අපි මහාන කරපු ලොකු හාමුදුරුවෝ අම්පිටි රාහුල හාමුදුරුවෝ නිතරම කියනෝ වැරදි කරන්නේ නැත් ආදර්ශයට ගන්න කියලා. මොකද එයාගෙන් ගන්න ආදර්ශය ඒ වරද තමන් නොකර ඉන්න. ඔව්. ඒ නිසා අපි ඒ තත්ත්වයටපත් වෙන හොඳ නැහැ. ඒ නිසා කොච්චරනම් තමන් පොහසත්ද කියන එක තීරණවන්නේ තමන් අනිත් කෙනාට කොච්චරනම් උදව් කරන්න සූදානම්ද කියන එක. එතෙන් තමන් ඉහළ මානසිකත්වයක ඉන්නේ. ඒ මානසිකත්වයේ ඉතාම වැදගත් අවස්ථාවක් තමයි අපට අපේ ජීවිතේ කරදර කරපු, අපට පීඩා කරපු, අපේ දියුණුවට බාධා කරපු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට උදව් කරන මානසිකත්වයකින් ඉන්න. ඒක තමයි ඉගෙනම තත්ත්වේ. ඒක තමයි බෝසත්වරුන්ගේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන්ගේ ලක්ෂණය. ඒක අපිට උදව් කරන අපේ අම්මලට තාත්තලට අපේ ළඟම ඥාතීන්ට දරුවන්ට උදව් කරන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ පැටවුන්ට සලකන එක තිරිසන තරුණුත් කරනවා. ඒක ලොකු දියුණුවක් නෙවෙයි, ඇත්තෙම ලොකු මානසික දියුණුවක් නෙවෙයි. ලොකු මානසික දියුණුව තමන් කොච්චරනම් අනාගතයේ සුවයෙන් ඉන්නවද කියන එක තීරණය වන්නේ තමන්ට හතුරුකම් කරපු අයටත් යහපත ප්‍රාර්ථනා කරන්න. තමන්ට හතුරුකම් කරපු අයත් දිනු වෙනකොට සතුටු වෙන්න. ඒ අයගේ දිනුවට උදව්වක් කරන්න. ඒ අය දන්නේ නැති විදියට හරි ඒගොල්ලන්ට නොදැනුවත්වම හරි ඒ අයගේ දිනුවක් වෙනුවෙන් වක්‍රාකාරයකින් හරි උදව්වක් කරලා තියන්න. එතෙන්දි තමන් ඉන්නේ ඉහෙළම මානසිකත්වයක ඉන්නේ. හිතන්න එපා ඒක දවසකින් දෙකකින් ඒ තත්ත්වයට එන්න පුළුවන් කියලා. දවසකින් දෙකකින් ඒ තත්ත්වයට එන්න බෑ. ඒ තත්ත්වයට එන වාකල් පුහුණු කරන්න ඕන අපේ හිත. එහෙම පුරුදු කරන්නේ ඇත්තෙම බෝසත්වරු. බුදුහාමුදුරුවෝ මනුෂ්‍යාත්ම භාවිතරන්නේ තිරිසන් සතුන් කාලෙත් ඒ ගුණ ප්‍රපුහුණු කරලා තියෙනවා. එනිසා අපේ ජීවිතේ ලක්ෂණ වෙන්නට ඕන මෙන්න මේ දේවල් අපි අමාරුවෙන් අනිත්‍යට උදා. දැන් අපි ඇත්තෙම ලංකාවේදී සමහර මේ පන්සල ආරණ්‍ය වලට එම් යන සමහර හාමුදුරු හම් වෙනවා අනුරාධපුර පැත්තේ. ඇතැම් හතර පහ පයින් යන්නේ. ඇතැම් විට දවල් අවු කාෂ්ඨ කියන්නේ. ඇතැම් විට යන්නේ කොහමද දන්නේ? කුඩේ තියාගෙන කුඩේ අකුලගෙන අවු යන්නේ. එහෙම ගියහම වටිනකම වැඩි ඒකේ. ඔව්. සෙරෙප්පු දෙක තියෙනවා. සෙරෙප්පු දෙක ඇතැම් විට 10යි යන්නේ. සෙරෙප්පු දෙක බෑකේ දාගෙන යන්නේ. වර වැලි පිච්චිච්ච වැලි එක එහෙම යනවා. එතකොට මේකේ වටිනකම වැඩි. අරයාගේ ගුණ සීකර කර ධර්ම කාරණත් මෙහි කර කර හැතෙම ගහනම යනවා. ඇත්තෙන් මේ අමාරුවෙන් කරන්නේ හොඳට මතකේ තියෙනවා. දැන් ඒ වගේ ආරණ එක හාමුදුරුවනට මට මතකයි ඒ අවස්ථාවකදී විභාගයක් කියන ලොකු විභාගයක් කියන සටහන් ටිකක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ සටහන් ටිකත් ඔක්කොම ලොකු මේ බණ්ඩලයක් ෆොටෝකෝපි කරලා ලොකු බෑග් එකේ දාගෙන මම ගියා. යනකොට කොහොම හරි දැන් හරියට වහිනවා. දැහැල කොහොම හරි මගදී බැරිම තැන ත්‍රිවිල එකක් ගත්තා. යන්නේ ඊට පස්සේ ත්‍රිවිල එකෙත් යනකොට හැතැම් භාගයක් විතර වුණා. ත්‍රිවිල එක පාරේ හිර වුණා මේ වැලි ගොඩක. ඒකට යන්නත් බැරුණා. ඊට පස්සේ ඒකට සැලෙස මම ඊට පස්සේ පහින් ගියා. යනකොට අර සටහන් ටිකක් සිවුරස්ස දාගෙන දෙවෙනකොට ලොකු ඇස්සකෙක ගියා. ඇත්තෙම ඒ හාමුදුරුවෝ ඊට පස්සේ ඒ විභාගෙත් හොඳට පාස් වෙලා දැන් ඒ විභාගේ පාස් වෙච්ච දෙන්න තුන් දෙනෙක් දැන් පොඩි හාමුදුරුවෝත් ඉන්නවා. දැන් ඒ පොඩි හාමුදුරන්ට අර සටහන්ම දීලා ඒගොල්ලෝ පාඩම් කරවලා ඒ සටහන් වල දීපෝ රෙකෝඩ් කරලා ඒවත් අහන සලසලා අනිත් පැයට ඒ හාමුදුරුවම ඇත්තෙම මට ඒ සිද්ධිය ගැන නිතර මතක් වෙනවා. එදා කොච්චර අමාරුවෙන් මේ ගමන ගියේ. පැස්සේ තෙමි තෙමි පුදුම අමාරුවෙන් මේ ගමන ගියේ. නමුත් මේ අමාරුවෙන් කරපු එක හරි ඒ මතක් වෙන මොහොතක් පාසා ඉහෙළම පිනක් ඒක ඇත්තෙම. ඔව්. අපි දැන් ඇත්තෙම මේ කුසලයේ සඳහා ඒ ඇත්තෙම එහෙම දෙයක් කරාට පස්සේ ඒ ඇත් දිනු වෙලා අපට උදව් කරන ඊට පස්සේ. අපි උදව් බලාපොරොත්තුෙන් කවදාවත් කරන්න හොඳ නැහැ. නමුත් ඇත්තෙම ඒ අය නැවත අපට ඊට වඩා උදව් කරන අපේ දේවල් වලට. ඇතැමිට මට මෙහි ඕන කරන දෙයක් කෝල් එකක් දීපුවම ගෙවනවා සමාජයට. අපට ලංකාවට ගිහිනොත් හොයාගන්න බැරි දේවල් එයා එවනවා හින්දල මෙහාට. ඇතැමිට මට විතරක් නෙවෙයි මගේ යාළුවෙකුට වෙන කෙනෙකුට දෙයක් ඕන වුණොත් මං එයාට කිව්වට පස්සේ එයා අරයට ගෙන දෙනවා ඒක. ඒ තරම වාසියක් මේකේ තියෙනවා. මොකද අර විශ්වසනීයත්වයේ ගොඩනැගුණට පස්සේ එයා අපි වෙනුවෙන් අපේ දෙයක් කිව්වොත් වෙන කෙනෙකුට කරන්න කියලා ඒකත් කරන එකක් තියෙනවා. නේ ඉතින් ඒක ලොකු වාසියක්. ඒ විතරක් නෙවෙයි යාගේ දායකයන්ට කියලා තව අයටත් උදව් කරනවා. දැන් අපි ලංකාවේ හාමුදුරුවන්ට ගියක් හැදුවා. ඒ හාමුදුරුවෝත් ඒකට භාගයක් විතර උදව් කළා. ඒ හාමුදුරුවෝ දන්න දායකයන්ට කියලා ආයෙ තවත් උදව් කරුවේ පැත්තෙන්. ඉතින් අර වගේ ලොකු වාසියක් මේත් එක අප මොකද මේක නිකන් net එකක් වගේ ඇත්තෙම. ඔව් මේක ජාලයක් වගේ හැම තැනීම මේකේ කනෙක්ෂන් එක තියෙන ඇත්තෙම. ඒ වගේම අනිත් පැත්ත. ඔව්. හතරකම් කරුවොත් ඒත් ඒ ඔක්කොම කට්ටිය දන්නවා හවලා කරයි කියලා ඒකටත් පිරිමහන කට්ටිය. ඔව් ඒකත් නෙට්වර්ක් එකක් තමයි ගැනීම. ඒක මිනිස්යන් අතර විතරක් නෙවෙයි දෙවියන්ටත් මේ විනවත් මේ හොඳ දේවල් කරන දේවල් ඔක්කොම ලෝකෙකට මේ යන්නේ ඇත්තෙම. ඇතැමිට අපේ මියගේ ඥාතින් මේත් එක ඔක්කොම බලාගෙන මේ කට්ටිය උදව් කරන මේ වැතෙන් ආරක්ෂා කරනවා හැම පැත්තෙම යනවා මේක. අපිට ඇතැමිට එක තැනකදී අඩුවක් වෙන්න පුළුවන් පාඩුවක් වෙනම එක තැනක යන්නත් වෙන පුළුවන්. නමුත් යන්න වෙන්නේ ඒකත් හොඳට. ඊට පස්සේ යන තැන ඊට වඩා හොඳ ස්ථානයක්. ඇතැමිට මේ ප්‍රශ්නේ වෙන්නේම හොඳට වෙන්නේ. හිතන්න එපා ගැටලුවක් ඇති වුණොත් මේක අසරතකත්වයට මෙ වෙන්නේ කියලා. ඇතැමිට සමහර දේවල් අපේ ගමන පරක්කු වෙන්නේ අපට අනතුරක් වෙන්නේ ඇතැමිට ඊට වඩා අනතුරක් ඉදිරි වෙන්න තිබුණේ. දැන් මේ පොඩි අනතුරකින් බේරුවොත් මේ අපි. එහෙම වෙන දේවල් අපේ ජීවිතේ හුඟක් තියෙනවා. ඒ නිසා ලොකු අනතුරු කියලා කිසියම් දෙයක් ජීවිතේ හිතන්න එපා. අපි ලොකු අනතුරු ඔක්කොම බේරිලා අපි මේ ඉන්නේ. කර්මාරූපවත් එහෙමයි. පොඩි අසනීපයක් ආවට හිතන්නේ පො ලොකු දෙයක් කියලා. අපි ඔක්කොම ලොකු කර්ම ගෙවලා මේ අන්තිම හරියෙම යන්නේ කර්ම වල. දැන් අර හොඳ කතාවක් තියෙන්නේ අර මේ අපි මීට කලිනුත් ඒක කිව්වා. අර හාමුදුරු කෙනෙක් හාමුදුරු හතර දෙනෙක් එනවනේ අර බුදුහාමුදුරු හමු වෙන එක පාරක් කණ්ඩායම හතරක්. එක හාමුදුරු කෙනෙක් කණ්ඩායමක් නැවකින් එනවා තම හාමුදුරු කණ්ඩායමක් මේ පාරේ මාර්ගයේ දිගේ එනවා. මේකට සිද්ධි කීපයක් දැක්කේ. අර නැවකින් එන හාමුදුරු කෙනෙක් දැක්කේ අර නැවේදී අර එක්කෙනෙක් අර නැව් අපිත් එකේ නෝන අර වතුරට දාන්න උනේ. අර මේ නැව මග දිගිරුණා. නැව මුහුදේදී එකපාර නැවතුණා. නැවතුණාට පස්සේ මේ නැවතුණාට පස්සේ දැන් ඒ කාලේ මතයක් තමයි නැව් එහෙම මාර්ගයේ අනුසුරක් වුණොතින් එයා හිතනවා ඒගොල්ලන් විශ්වාසයක් තියෙන නැවේ ඉන්න එක්කෙනෙක් බොහොම පාපකාරී කෙනෙක් කියලා. එයා නැවෙන් අයින් කරන්න ඕන කියලා කියනවා. සාමට මූදට දාන එකේනවා. එහෙම අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. ඒක දැම්මට පස්සේ හරියනවා. ඊට පස්සේ ගමන සාර්ථකද? ඉතින් ඔහොම සිද්ධියක් වුණා. අර ධම්මපදයේ ගාතාවක් තියෙන එකට න අන්තලික්කේන සමජ්ජ මැද්දේ කියන එක. මේ ගාතාවේ කතාව මේ. එතකොට නැවේ මෙහෙම එනකොට නැව මගදී මේ නැවතුනේ. ඊට පස්සේ බැලුව එන්ජින් වල මුකුත් වරදක් නැහැ. ඊට පස්සේ අර තීරණය ගත්තා කවුද අයින් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තුණ්ඩු වැද්දා. තුණ්ඩු වැදලා බලනකොට ඔන්න අහුනේ අර නැව කවුකිට ගේ නොවන තමයි අහුනේ. පළවෙනි පාරක් දැම්ම දෙවෙනි පාරක් දැම්ම තුන්වෙනි වතාවේ තහුනේ යා. බැරිම තැන ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කවුරුත් තීරණය කළා මෙයා දන්නේ නැතන් අනිත් අය මැරෙනවා. ඊට පස්සේ මෙයාගේ බෙල්ලේ ලොකු බරක් ගැට ගහලා මෙයාව වතුරට දැම්මා. ඊට පස්සේ මේ සිද්ධිය බලාගෙන අර හාමුදුරු ආ බුදුහාමුදුරු හැම වෙන්න ආපු හාමුදුරු කණ්ඩායමකුත් මේ නැවේ ආවා. ඊට පස්සේ බුදුහාමුදුරුවන් ළඟදී මේ කාරණේ මතක් කරා. බුදුහාමුදුරු කිව්ව මේ කර්මය ගැන. බුදුහාමුදුරන්ගෙන් මේ හාමුදුරු ඇහුවා බුදුහාමුදුරනේ ඒ තැනැත්තිය කරපු කර්මයේ ප්‍රධාන විපාකෙද මේ වින්ද කියලා. බුදුහාමුදුරු සඳහන් කළා මේක ඊට සමාන කර්මයක් කරපු එකක්. සතෙකුට කරපු ඒ වගේම අකුසලයක්. ඒ කර්ම හේතුවෙන් නිරේ බොහෝ කාලයක් දුක් විඳලා ඇවිල්ලා මේ අන්තිම ටිකේ මේ යන්නේ කියලා. මනුස්ස ලෝකේ අන්තිම ටික මේ වගේ ඇතැමිට සිය ගණක් යනවා. මනුස්ස ලෝකෙදී ඒ කියන්නේ මිනිස් ආත්ම භාවය ලැබෙනවා, හොඳට දරුවෝ ලැබෙනවා, සම්පත් ටික ලැබෙනවා, අර කර්ම ඉස්මතු වෙනවා. ඔහොම ඔහොම ඇතැමිට 10ක් වෙන පුළුවන්, 25ක් වෙන පුළුවන්, 500ක් වෙන පුළුවන් මේ මියන්. ඔව්. එක කර්මයකට ඒක තමයි ලක්ෂණය. හොඳ නරක දෙකේම ලක්ෂණයක. දැන් V8ක් හිටියොතින් එක V8ය දාන්නේ. නමුත් V8ට ඇතැම්ඩ 25ක් 100ක් වෙන්න පුළුවන් නේ. පළදාව. කර්මයේ ස්වභාවය ඒක. මේක කවුරුවත් දෙවි කෙනෙක්වත් මැවුම්කාර දෙවියෙක්වත් කරන දෙයක් නෙමෙයි. මේක කර්ම මේක ලෝක ධර්මතාවයක්. හොඳ දේවල් කරොත් එහෙමයි. ඇතැම්ඩ අපි සලකන එක කෙනා අපි නිරෝගී කරන්නේ. අපි ඇතැම්ඩ ආත්මව 100ක් නිරෝගී වෙනවා. දෙපැත්තටම මේක එහෙමයි. කර්මය ඇත්තෙම යම සමහර විවර වෙනවා. ඉවර වෙන ඇත්තෙම මේකයි. මේ එකක් දිගට විපාක දෙමින් එනකොට තව ඊට වඩා ලොකු කර්ම එනවා ඊට පස්සේ. හොඳ කර්ම එන පුළන්නේ ඒක ඊට පස්සේ විපාක දෙන්නේ. ඇයි ඒ කීප සැරයක්ද? ඒක තමයි ඉතින්. ඒක ඉතින් අහනවනේ වියට එකක් හිටෙව්වම ඇයි 25ක් හැදෙන්නේ කියලා අහන්න ඕනේ නේද? ඇයි එකක්ම හැදෙන්නේ නැත්තේ යන්නේ මේ ඇයි 25ක් හැදෙන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඒ ප්‍රශ්නය. ඒක ධර්මතාවයක් ඇත්තේ. මේක ධර්මතාවයක් ලෝකේ. අපිට වැස්ස වහිනකොට කියන්නේ බෑනේ ඒ වැස්ස බිමට වහින්නේ කියලා. ගෙඩියක් වැටෙනකොට ඇයි මේ ගෙඩිය බිමට වැටෙන්නේ? ඇයි උඩට යන්නේ නැත්තේ කියලා. අපිට ඒක ඒවට කියන්නේ ධම්ම නියාම කියලා. ඒක ධර්මතාවයක් ලෝකේ. ඒක කවුරක් කරන දෙයක් නෙවෙයි. ඒක ධර්ම නියාමයක්. ඒක ලෝකයේ මේ ඒකට නියාම ධර්මතාව කියලා තියෙන්නේ. ඒක ලක්ෂණයක් ස්වභාවයක් ඒක. ඒක අපිට තර්ක කරලා විමසන්න බෑ ඒක මේකයි කියලා. ඒක ස්වභාවයක් ලෝකේ. ගංගාවල් පහරට ගම ඇයි පහරට ගලන්නේ කියලා අපිට තර්ක කරන්න බෑ. ඒක තමයි ලෝක ස්වභාවය පහරට යන්නේ. දැන් බලන්න මේ සත්තු මරණ තරම්. ඇත්තෙම අපිට ලෝකේ ඔක්කොමයි නිදහස් කරන්න බෑ. අපිට ලෝකෙම වහන්න මේ හැම වලින්ම වහන්න බෑ. අපේ කකුල් දෙක වහගත්තාම හරි. ඇත්තෙම අපි ඔක්කොම නිවැරදි කරලා යන්න බෑ අපිට කවදාවත් මේ ගමන. ඒක බුදු කෙනෙකුට වෙනස් කරන්න බෑ. මේ දේවල් ලෝකේ තියෙන්න ඕන. ලෝකේ පැවැත්මටත් ඕන. ලෝකේ යන්නේ ඒත් එක්ක. ඒ නිසා අපි දන්නවනම් අපි ඒ ටිකෙන් මිදිලා යන්නේ කැතියි. අපේ ධර්මයේ දක්ෂණන් අපි ඒ ටික නිදහස් වෙන එක තමයි අපිට ලෝකෙම නිවැරදි කරන්න යන්න හොඳ නැහැ. ලෝකෙ මිනිස්සු කරන වැරදි වලින් අපි හිත නරක කරගන්න ඕනත් නැහැ. අපි අනුකම්පාව දක්වලා ඒගොල්ලන් නිදහස් කරන්න පුළුවන් කියන නිදහස් කරන බැන්නම් අපි ඉතින් අපේ දිනුවක් ලබාගන්න එක අපි තියෙන්නේ. අපි මේක සඳහන් කළේ ඇත්තෙම මේ එක කාරණය එක දෙයක් අපි අකුසලයක් විඳිනවා නම් විඳින්න හිතන්න එපා ලොකු එකේ ලොකු මේකේ කියලා. ඒ ලොකු මේව ටික ඔක්කොම අපි ගෙවල ඉන්නේ. දැන් තියෙනවා නම් අර හරියට කියන අර හුඹැස්සට යන සතාගේ අර වලිගේ කොනේ අන්තිම කොන වගේ කියලා. අපි දැන් ලොකෝ කර්මයක් කියලා වින්දත් ඇත්තෙම විඳින්නේ අර අන්තිම ටික විඳින්නේ. ලොකුවේ ඔක්කොම අපි නිරේ දුක් අපාගත තැන්වල විඳලා ඇවිල්ලා තියෙනවා. ඒක තීරණය වන්නේ කුසලේ දකුසලේද කියන එක තීරණය මත. ලොකුද කුඩාද කියන එක තීරණය වන්නේ කුසලේ දකුසලේද කියන මතයි. සමහර අකුසලයක් ඇත්තෙම තියෙන පුළුවන් 40% අකුසලයක් තියෙන පුළුවන්. නමුත් මේ පැත්තෙන් 60% කුසලයක් වෙන්න පුළුවන්. එතකොට 60% තමයි ඉස්සෙල් විපාක දෙන්නේ. 60% විඳලා 50 40 38 යනකොට මේක ඉස්සතු වෙනවා. අන්න ඒක. ඒක තමයි ලක්ෂණය. ඒ නිසා වැඩිපුර කුසල වෙන පැත්තෙන් ඉන්න. මේ පැත්ත බර හැකියතාක් වැඩි කරගන්න. ඒක තමයි තියෙන්නේ. ඒ නිසා මේ ඉස්සෙල් විඳින කුසල දකුසලද නෙමෙයි තීරණිවන්නේ. කොච්චර වැඩිපුර බර මොකද්ද කියන එක. දැන් අපේ දැනට බර කුසලේ පැත්ත. මේක ටිකෙන් ටික අඩු වෙනවා. මේ පැත්තට එන්න බලනකොට මේ පැත්තෙන් බින්දහන ටික ගාලා මේ පැත්තෙන් උස ගන්නවා. ඒකයි. ඒ නිසා තමයි අපිට මේ ධර්මයේ තියෙන්නේ. ධර්මයෙන් අපි මේ වාසිය ගන්න ඕන. මේ වැඩි හිටියන සලකන්න ඕන, දෙම වෙන සලකන්න ඕන, වැඩි හිටිය දැක්කොත් කොහොම හරි දන ගලවන්න ඉන්න. ඒකෙන් පින කරගන්න. ඒකෙන් වැඩි වෙනවා ටිකක්. ඒ කියන්නේ මේ ස්පිරිචුවලිටි එක වැඩි වෙනවා. ස්පිරිචුවලිටි එක වැඩි වෙනවා. වැඩි වෙනවා. නිතරම බලන්නේ ඒක වැඩි කරගන්න දින පතාම කරන්නේ ටික. මේකේ හොඳම දේ තමයි භාවනාව කියන්නේ. දන් දෙන එක විතරක් නෙවෙයි. හොඳට සිල්වත් වෙන්න, සීලය හොඳට රකින්න, හැකිතාක් මෛත්‍රිය භාවනා කරන්න. මේ පැත්තෙන් දාන 100කින් දෙනවා, මේ පැත්තෙන් විනාඩි 20ක මෛත්‍රී භාවනා වැඩි කරගන්න පුළුවන්. දක්ෂණං ඒකයි. මේ පැත්තෙන් වෙන පැති වලින් වැඩි වෙනවා. හැබැයි ඉතින් හැම පැත්තක්ම නෙවෙයි මේ කියන්නේ. දන් දීමත් කරන්න ඕන අපි. අනිත් පැත්තෙන් ඉම්පර්මනන්ස් මෙඩිටේෂන් එක ඉහළටම වැඩි වෙනවා. මෛත්‍රී භාවනා කරන මාසෙක ගන්න එක ඇතැම් විට අනිත්‍ය භාවනාව දවසක් කරොත් වැඩි වෙනවා මේක. ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕන ඉහළම කුසල් පැත්ත මොකද්ද කියලා ඒ පැත්තක හැකියතාවක් වැඩි වෙන මට්ටමට ඉන්න ඕන. වැඩි වෙන විතරක් නෙවෙයි අපි අනිත් පැත්තෙන් තවත් වාසියක් ගන්න ඕන. මොකද කොච්චර කුසල කරත් අපි ඉහළටම ගියත් ඉහළ මානසිකත්වයක හිටියත් අපි නිතරම අපිට වෙන ජීවිතයේ ධර්මතා ටිකක් වෙන මොහොන දෙන සිද්ධ වෙන මොනවද ඒ? අපි වයසට යනවා, අපි ලෙඩ වෙනවා, අපේ ළඟම ඥාති මිය යනවා. ඒ ඇතිවන දුක් පීඩා ටික මේ කුසලෙන් දුරු කරගන්න බෑ. අපේ ළඟම ඥාතියෙක් මිය ගියොතින් දැඩි බැඳීමක් ආසාවක් තිබුණොතින් දාන 1000ක් දීලා තිබුණත් මෙතෙන්දී අපි දක්ෂ නැහැ. මෙතෙන්දී අඬනවා අපි. අර පැත්තෙන් කුසලයේ නිරෝගීතාවයේ මේ පැත්ත ආයුෂ වැඩි කරන ගමන් මේ පැත්තේ මානසිකත්වය හදා ගන්න ඕනේ. මේ ළඟම ඥාතීන් ටික වෙනස් වෙද්දී, තමන්ට දොස් කියද්දී, තමන්ට අහිමි වෙද්දී, තමන් කැමති දේවල් තමන්ට අත්හැරෙද්දී කුසලය මනස හදා ගන්න ධර්මයෙන් අනිත් ස්පේස් එක හදා ගන්න ඕනේ. මේක අකුසලයක්. එතකොට අඬන එකයි දුක් වෙන එකයි. අකුසල කියන්නේ මානසික පීඩාව එනවා නම් අකුසලයක් ඒක ඇත්තෙ මේක. පැහැදිලිවම. ඒක අදක්ෂතාවය. ඒක අදක්ෂතාවයට අකුසලයි කියන්නේ. කුසලතාවය කියන්නේ දක්ෂතාවයනේ. කුසලානේ කියන්නේ. කප් එක කියන්නේ. දක්ෂතාවය. කුසලානේ කියන්නේ කුසල් වලට දක්ෂ. මොකටද දක්ෂ? අපට මානසික පීඩා දුක් පීඩා නොවන විදියට දක්ෂතාවය. ඒකයි කුසලතාවය කියලා කියන්නේ. අකුසලයේ කියන අපි අදක්ෂය කියන එක. අපේ වීක්නස් එක. එතකොට අපේ වීක්නස් එක හදාගන්නේ ධර්මයෙන්. පිනෙන් විතරක් බෑ අපට ඒක. පිනෙන් අපි මේ ටික ශක්තිමත් කරගන්නවා. මානසික පීඩා ටික දුරු කරගන්න අනිත් ටික ඔක්කොම ටික අහිමි වෙද්දී මානසික නොවැටෙන විදියට හේතුඵල ධහම දකින් මේ පැත්තෙන් ශක්තිමත් වෙනවා. මොකද අපි කොච්චර පින් දහම් කළත් අපේ ජීවිතෙන් දුක් වෙන පැත්තෙන් වළක ගන්න පුළුවන් උපරිම 60% විතර. 40% විතර එහෙම ඉතුරුව තියෙනවා. ඒ 40 අඩුව වළක්වන්න තියෙන එකම දේ තමයි ධර්මය. පරිසම්පාදෙ මෙනෙහි කිරීම, අනිත්‍යතාවය මෙනෙහි කිරීම. ලෝකෙ වෙන කිසිම කෙනෙකුට මේ වාසිය ලැබෙන්නේ නැහැ. උපරිම ලැබෙන 60% වාසිය විතර වෙන ඔක්කොම ආගම් වලින්. අපට ලොකු වාසියක් තියෙනවා අනිත් 40% ස්පේස් එකක් හදාගන්න පුළුවන්. ඒක හදාගන්නේ ධර්මයෙන්මයි. ඒකේ වාසිය මරණයෙන් පස්සේ නෙවෙයි. ඒකේ වාසිය මේ ජීවිතේදීම. මේ ජීවිතේදී මේන අපේ දුක් පීඩා ටිකක් අපට එනවා. අපේ ළඟම ඥාතින් අපි ඉදිරිපිටදීම අපිට වෙන්ගල යන සිද්ධ වෙනවා. අපේ දරු, අපේ ගෙදර, අපේ ඉඩම ඔක්කොම තිබිද්දිම ඇස් දෙක පියාගන්න වෙනවා අපට දවසක. අපේ ශරීරයත් අත්තරලා ඇස් දෙක පියාගන්න වෙනවා. අන්න එතෙන්දී ඒ මානසික පීඩා ටික දුරු කර 40 ස්පේස් එක හදාගන්න තමයි ධර්මයේ අනිත් පැත්ත තියෙන්නේ අපට. කෙනෙක් අපි මේ සාකච්ඡා කළේ අපට ජීවිතයේ සතුට ලැබෙන්න නම් අපි මොකද කරන්න ඕනේ කියලා. එකක් හැකිතාක් සම්බපාපසකරණම් කියපු ආකාරයට අකුසල පැත්ත හැකිතාක් අඩු කරගන ජීවිතේ. තමන්ට පාඩු තියාගෙන හරි පාඩු පිට ජීවත් වෙන කියලා කියන්නේ. තමන්ට පාඩුවක් වුණාට කමන්නේ. තමන්ට ඇත්තට කීරිත් ප්‍රසන්නන් වල වුණාට කමන්නේ. කීරිත් ප්‍රසන්නා කියන්නේ ඊටාම තාවකාලික දෙයක්. අනිත් පැයට කීරිත් ප්‍රසන්න දෙන්නල පැත්තකට එළින තමන්. තමන්ට ගානක් නෑ. එක අනිත් පැයට අපුඩි ගාලා තමන් හොඳ දෙයක් කළා තමන් නොකර නොකල වගේ පුළුවන් නම් ඉන්න. ඒක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. සමහර හරි දක්ෂයෙකුට මට මතකයි එක පාරක් මේ ඔයි මේ ගායකයා ගීත රචකයෙක් කියන ලංකාවේ කුමාරදාස සපොතන්ත්‍රි කියන. තාම ප්‍රසිද්ධ ගීත රචකයෙක්. එයා ගැන දන්නේ නැහැ නමුත් යාලියපු සින්දු නම් දන්න මේ කට්ටිය. එයාගේ සින්දු තමයි මේ රන්මලක් ලෙස දෙව්බමුන් දෝතින් පිදුමේ පිම්බිමේ මලින් මලටි ගුණාට සමනලෙ ඉන්නෝවි අපි මලින් මලේ පැණිරොට අකුරු මැකී නෑ කොළ ගැලවිනේ ඒ ඔක්කොම සින්දු යාගේ යා සින්දු සින්දු දහස් ගාන කියලා තිනු ප්‍රසිද්ධ සින්දු ඔව් ඒ වගේම ඔ මෙහෙම සින්දු ලියපු කෙනා කලුතර පැත්තේ කෙනෙක් එයාගේ ගීත රචනා ජීවිතේට අවුරුදු 25 පිරියම නිමිත්තෙන් උත්සවයක් තිබුණා ඒ උත්සවේ වෙලාවේදී මේ මෙයාගේ කුමාරසපතන්ගේ ලක්ෂණ ඇත්ත මෙයා බොහොම සැඟවිල වගේ නෙච්චර ප්‍රසිද්ධ නෑ එයා දැන් මෙයා ගැන මේ ලොකු උත්සවය මියා පැත්තේට ඉන්නේ අනිත්‍යට පොල් තෙල් පහන දැල්වන්න ඔක්කොමටම ආරාධනා කරේ දා ඒ උත්සව සභාව මෙහෙුවේ රවින්ද රන්දෙනිය නඩුවේ කියන්නේ එයා තමයි මෙහෙුවේ දැන් මේ ඇමතිවරු ඇවිල්ලා ලොකු ලොකු නළුවෝ ගායකයෝ ඔක්කොම ඇවිල්ලා දැන් මේ පොල් තෙල් පහන දැල්වනවා මේ මියාගේ නම කියන අමතක වුණා මියා මේ ওই ගීත රචක වෙනුවෙන් දැන් ඔක්කොම කරන්නේ යා පැත්තකට බලාගෙන යා මොහි ඉන්න ඕ එයාට ගානක් කරන්නේ අනිත් ඒක පස්සේ තමයි මට අකුණ මෙයාට ආරාධනා කරන්න. එයාගේ ඊට පස්සේ එයාගේ ජීවිතයේම ලක්ෂණයක් කියලා එයා හරියම පන්ති දැන් යාත් එකේ ඇත්තම අපි හාමුදුරු කීප දෙනෙකුත් එදා ගියා ගියේ. ඒ මං හිටිය පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක එකට ඉගෙන ගත්තා. එයා යන පන්සලක් තිබුණාද? නෑ ඇත්තම මෙයා කළුතර පැත්තේ කෙනෙක්. නමුත් මේ කළුතර පැත්තේ හිටියා මම ගාලේ හිටිය කාලේ ගාලේ හිටිය පන්සලේ හිටිය හාමුදුරු මේ කුබර සම්සරන්තිත් එක්ක එකට පන්ති ඉගෙන ගත්ත කෙනෙක්. ඒ යාළුකමට ගියේ මාත් එක්ක ගියේ. ඉතින් මේ හාමුදුර කිව්ව පන්ති ඉන කාලෙත් එහෙමයි කියලා. මෙයා එච්චර දක්ෂ නැතිලු පන්තිය අයින්නටම වෙලා පැත්තකට වෙලා ඉන්නවලු මෙයා. එයාගේ හැටියක්ලු. ඇත්තෙන්ම දැන් මම මේ උදාහරණයක් කිව්වේ ඇත්තෙන් මෙහෙම හිටියයි කියලා එයාට ලොකු අවශ්‍යයක් නැහැ. එහෙම කැපී පෙනු නැහැ කියලා අමුතු ලොකු දෙයක් නැහැ. ලොකු අවශ්‍යයක් නේ අන්තිමට තමන්ටම පීඩනයක් ඒක. මොකද තමන් නිතරම බලාපොරොත්තු වෙනවා කැපී පෙනෙන්න අනිත්‍යගේ කීර්තිය. ඒක ඕ ලැබුණ නැතුනම් මේ පීඩාවක් අනිත් අය නමන කිව්වහම හිතරි දෙනවා ඉස්සරහට එන නොකිව්වහම හිතරි දෙනවා ඇත්තෙම මේ ඔක්කොම වෙන්නේ අපි ධර්මයේ දන්නේ නැති නිසා හැබැයි අපට සමාජ ගෞරවය ලැබෙනවා අපි බලාපොරොත්තු නොවුනත් අපට ඒක සමාජයේ දීහිලම ලැබෙනවා මේ පංකොත් පර්සනලිටි තනුව තමයි සයිකොලොජි බලනකොට එක එක පර්සනලිටිස් තියෙනවා පංකොත් පර්සනලිටිස් ඒ විදියයි ඒ කියන්නේ මේකයි ඇත්තෙම මේකයි අපි මේ කියන්නේ එහෙම ඉන්න එක වැරදක් කියලා නෙමෙයි කියන්නේ අපි. වරදක් කියලා නෙමෙයි ඇත්තෙම තමන්ගේ පිනටත් එක තමන්ගේ රූපය ලැබෙනවා තමන්ගේ කටහඬ ලැබෙනවා එහෙම තැන්වලින් තමන්ට નિરાයාස මේ ස්ථානේ හිමි වෙනවා. අපි මේ කියන්නේ ඒක නෙවෙයි මේ. වරදවා තේරුම් ගන්න එපා මේක. මේ ධර්මයේ මේ වැරදි ගොනෙන් ගන්න එපා. එහෙම ගන්න ගියොත් තමයි වරදිනව ඒක. මේ කියන්නේ ඇත්තෙම අපි ආයාසයෙන් මේක ගන්න ගියොත් අපට මානසික පීඩනයක්. අපට මානසික ඒ මානසික පීඩනෙට තමයි පත් වෙන්න හොඳ නැහැ. ඇත්තෙම සැරියුත් හාමුදුරුව තමයි ධර්ම සේනාධිපති කියලා කියන්නේ. හරියට බ්‍රිගේඩ් එකේ ආමි කමාන්ඩර් වගේ. ඒ සැරියුත් හාමුදුරුව මහාන වෙන්න නෙවෙයි. මහාන වෙන්න එනකොටම බුදුහාමර අනිත් හාමුදුරුවනි කිව්වා මේනේ මගේ අග්‍රස්සාවගෙන අහසේ කියලා. එද්දිම කිව්වා. එහෙම මහාන වෙච්ච සරියුත් හාමුදුරුව මහානුවාට පස්සේ උන්වහන්සේම කියනවා මම හරියට අන්සිඳුණු ගොනෙක් වගේ ඉන්නේ කියලා. හරියම නිහතමානීව මං ඉන්නේ කියලා. උන්වහන්සේ ඇතැම් විට දුර ඉඳලා හාමුදුරුව එනකොට දුර ඉඳලා එන හාමුදුරුවන්ට කුටි දීලා කුටි නැති දවස්වලට ඇතැම් විට සීතල දවස්වල එළියේ ඉන්න සරියුත් හාමුදුරුව. තමන් මේ අග්‍රස්ථාවක ඉන්නේ තමන්ට කුටි ඕන අනිත්‍ය එහෙම හිතන්නේ නැහැ ඇත්තින්ම. අර ගෞරවයේ සමාජයේ බුදුහාර ළඟට ඉහෙලිම ලැබුණා. ලැබුණත් එයා අමුතුවෙන් තමන් ඉස්මතු වෙන්න ගියේ නැහැ. අන්න ඒකයි තමන් ඇත්තෙම මේ කාරණා කියනකොට අපිට හරියට දහමක් මේ තේරුම් ගන්නට ඕන. තමන්ට හොඳම තත්ත්වය තමන්ගේ ඇත්තෙම මේ හැම දෙයක්ම කළා අපි අන්තිමට බලාපොරොත්තු වෙන මානසික සුවය. මානසික සුවය අපට නැත්නම් මේ මොනව ලබා ගත්තද නැන්නේ අපට මානසික පීඩා අනිත් අය ළඟදී අපි පීඩාවට පත් වෙනවා නම් අපිට මේක නොලැබුණා කියලා තමන් දුක් වෙනවා නම් තමන් අදක්ෂයි ඒ අදක්ෂතාවයෙන් තමන් දුර වෙලා තමන් සැබෑ දක්ෂයෙක් කරගන්නේ මේ හැම කාරණයක්ම කියන්නේ අපි අදක්ෂ වෙන්න ඕනේ මෙච්චර දහමක් ලැබිලා අපි මෙච්චර වටිනා දහමක් ලැබිලා අපි දක්ෂද කියන එක තීරණය වන්නේ අපේ හිතට කොච්චරනම් අඩුවෙන් මානසික පීඩා එනවද කියන කාරණය මත. අපේ කොච්චර හැකියා තිබුණත්, කොයි තරම් ස්කිල්ස් තිබුණත් අපි මානසික පීඩාවෙන් නම් ඉන්නේ. තමන්ට වැඩක් නෑ ඒ. ඒකයි අපි අන්තිමට ඉන්න ඕන. ලස්සනට ඉන්නවද, හොඳට කැපිලා පේනවද, ධනවත්ද, දුප්පත්ද කියන එක නෙවෙයි. අන්තිම බොටම් ලයින් එක තමයි අපි කොච්චර මානසික පීඩා අඩුවෙන් ඉන්නවද කියන එක. අන්න එතෙන්ට ફોકસ කරන්න තමයි මේ හැම කාරණයක්ම කියන්නේ. මේ හැම කාරණයකින්ම අපි දක්ෂ වෙන්නට ඕන. අනිත් අයට අවස්ථාවක් නොලැබෙන්න ඕන අපිව මානසික පීඩාවට පත් කරන්න. අපේ අනිත්යගේ සුළු දෙයකින්, වචනයකින්, වෙනස්කමකින් අපිව නොසලකා හැරීමෙන් අපිව පීඩාවට පත් කරන්න පුළුවන් නම් අපි අදක්ෂය කියන එකයි. අන්න ඒ අදක්ෂතාවයට, අන්න ඒ தത്വයට අපි අහු නොවන විදියට දක්ෂ වෙන්නයි මේ හැම කාරණයක්ම කියන්නේ අපි. ඒ නිසා ධර්මය අහන්නේ හොඳට මතක තියාගන්න, අපි බණ අහන්නේ අපි දැන් දන්න ටික හරි. අපි දැන් දන්න ටික හරි මේ ටික ස්ථාවර කරගන්න නෙවෙයි අපි බණ අහන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි දැන් දන්න ටික හරියනම් 100%ක් හරියනම් අපි දැන් දන්න දේවත් හරියවත් තියෙන 60%ක් විතර. නමුත් අපි දැන් දන්න දේ 100%ක්ම හරියනම් අපි මානසික පීඩාවෙන් දුර වෙලා ඉන්න ඕන. අපේ සම්පූර්ණම කෙලෙස් නැති වෙන්නට ඕන. එහෙනම් අපි තව දුරටත් අහන්න ඕනේ නැහැ ඇත්තෙම. අපි මන මේ අහන්නේ අපේ මානසික පීඩා අඩු කරගෙන, අපේ දුර්වලතා අඩු කරගෙන ඉහළම මට්ටමේ අර අඩුපාඩු ටිකක් හදාගෙන ඉහළම මට්ටමට යන්නේ මේ අහන්නේ. ඒ කියන්නේ තනි ක්‍රම අපේ ස්කිල්ස් ටික හදාගන්න මේ කියන්නේ. ඒ නිසා එතෙන්දි තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් අවංකව අපි ඇත්තෙම තමන් හරිය කියලා ඔප්පු කරන්නේ නෙවෙයි ඇත්තෙම. ධර්මයේ ළඟදී අපි නිහතමානී වෙන්න ඕන. ධර්මයේ ළඟදී අපි නිහතමානී නොවුනොත් අපේ අඩුපාඩු ගන්න ටික අපිට හදාගන්න අවස්ථාවක් නැති වෙනවා. ඇත්තෙම අපි තාම බනහනවා. අපි ඇසුරු කරන හොඳම කල්යාණ මිත්‍රන්ට අපි කියනවා අපි අඩුපාඩුකම් කියන්න කියලා. හැබැයි හැමදෙනාටම කියන්නේ සමහර අය පාප මිත්‍ර හොඳ දේවල් කරදී කියලා කියනවා. ඔව් හොඳක් කරත් කරදී කියලා කියන්නේ කට්ටෝ. ඔව් අපි දක්ෂ වෙන්න ඕන කල්යාණ මිත්‍රෝ කවුද, හොඳ බුද්ධිමත් කවුද, හොඳ ඇත්තටම කරුණාවන්ත කවුද කියලා අපි හඳුනා ගන්නවා. ඒ කට්ටිය ළඟ අපි විවෘතව කියනවා. එතැන්පිට ඒගොල්ලන් සමීප වාසය කළ දවස දෙක නෙවෙයි සතියම ආරේ කට්ටියත් එක්ක ඉඳිමින් අපි කියනවා පුළුවන් නම් අපි අඩුපාඩුවක් කියන්න කියලා. දැන් කරණිමෙත සූත්‍රය දේශනා කළේ නච කුද්දන් සමාචරයේ කිංචී යේන විඤ්ඤෝ උපවදීයොන් කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. අපේ නුවණැති බුද්ධිමත් අය දෝෂාරෝපණය කරන සුළු ඌද අඩුපාඩුවක් නොකර ඉන්න බලන්න ඕන. බුද්ධිමත් අය දෝෂාරෝපණය කරන අනිත් අය ගැටලුවක් නෑ අපට. මොකද යම මනරණක මහත්යත් කියලා තිබ්බනේ. බණ්ඩාරනායක මහත්තයා කියනවා හැම දිනම සතුටු කරන්න යන කෙනාට කවුරුවත් සතුටු කරන්න බෑ කියලා. හැම දිනම සතුටු කරන්න යන කෙනාට කිසිවෙකු සතුටු කරන්න හැටි කියලා ඔහුගේ ප්‍රකාශයක් තුන ප්‍රසිද්ධ එක. හැම දිනම සතුටු කරන්න බෑ අපිට. අපි කොච්චර හොඳට කියද්ද දොස් කියනවා. ඒකට ගැටලුවක් නෑ. නමුත් අපි කල්පනාකාරී වෙන්නට ඕන බුද්ධිමත් අය අපේ චර්යාදේශ හොඳට බලාගෙන ඉන්නේ. ඇත්තෙම මේ කට්ටිය අපට ආශ්‍රය කරනකොට අපට ලොකු වාසියක් මේ ටික හදාගන්න පුළුවන් අපට. මොකද ඉස්සර රජ කාලේ තිබුණු දෙයක් තමයි රජවරුන් උනොත් ওই පඩි දීල සමහර අය ළඟින් තියාගෙන හිටි අඩුපාඩුකම් කියන්නේ කියලා. හොඳ බුද්ධිමත් අය නුවණැති අය ළඟින්ම බ්‍රාහ්මණයෝ තියාගෙන හිටි අඩුපාඩුකම් පෙන්වා දෙන්න කියලා. පඩි දීල තියාගත්තා. ඇත්තෙම දැන් අපටත් එහෙම කල්යාණ මිත්‍රයෝ ඉන්නවා අපි අඩුපාඩුකම් පෙන්වා දෙනවා. නමුත් අපි කිව්ව ගමන් කේන්ති ගන්නවා ඇතැමිට. ඇත්තමනේ පඩියක් දීලා ඒ කටිය තියාගන්න ඕන. ඔව් අපි කිව්ව ගමන් පොඩ්ඩක් තමන්ගේ දර්ශනයට විරුද්ධ දෙයක් කියවුණු ගමන් කෝප වෙනවා මේ පැත්තෙන්. නෑ මං හරි එහම ඔයා වැරදි එහෙම කියලා. ඒක නෙවෙයි ඇත්තෙම අපි හුඟක් සංවේදී වෙන්නට ඕන. අපට ඇත්තෙම ලොකු වාසියක් හොඳයි ආශ්‍රය කරනකොට මේ වාසිය අපට ලැබෙනවා. ඇත්තෙම අපි මෙතෙන්දි දක්ෂ නැති වුණොත්ින් අපට ඒ කල්යාණ මිතුරු නැති වෙනවා. කල්යාණ මිතුරු නැති වෙන එකනේ ඒ කට්ටිය ඇසුරු කරන් ලැබෙනවා. නමුත් ඒ කට්ටිය හොඳ දේවල් කියන්නේ අපට. එහෙම වෙනවා අපේ ජීවිතයත් එක්ක. අපේ ජීවිතවල සමාතේ වෙලා තියෙනවා. හොඳව දක්ෂ අය අපි වැසුරු කරත් අපි අඩුපාඩුකම් පෙන්වා දෙන්නේ නැහැ කට්ටිය. දන්නව කිව්වට අහන්නේ නැහැ කියලා. මෙන්න මේක තමයි අපේ ජීවිතේ ලැබෙන ලොකුම අවාසිය. මේක කියන ධර්මයේ ජීවිතේ නැතිවීමටත් වඩා අවාසියක් තියෙනවා. ඒ වගේ අය අපට අවවාදයක් නොදෙනවයි කියන්නේ අපේ ජීවිතේ ලොකුම අවාසියක් ජීවිතේ. මේක ඇත්තෙම පල්ලෙහා මට්ටමේදී ලැබෙන්නේ නැහැ. ටිකක් ඉහළට යද්දී මේක හම්බෙන්නේ. සාමාන්‍ය මට්ටමේදී අපට මෙහෙමයි ඉන්නවද කියලා ඇසුරු කරන්න ලැබෙන්නේ නැත්තේම. ඉන්නවද කියලා අපි දන්නේ නැහැ ඇත්තේම. ඉහළට යද්දී ටිකෙන් ටික යනකොට තමයි තේරෙන්නේ මේ වගේ අය ඉන්නවා කියලා සමාජය. ඒ විතරක් නෙවෙයි ඒ කට්ටිය ඉන්න තැන් අපිට ඉතාව සංවේදී වෙන කොහෙද ඉන්නේ කියලා ලෝකෙ කොහෙ හිටියත් අහුවෙනවා. මොකද දැන් අලුත්ම දැන් තාක්ෂණ දිනුනේ. ඔව් ඇත්තමිට හොඳම බණක් කිව්වොත් හොඳම කල්යාණ මිත්‍රයෝ හොඳම බණ ටික ඇත්තමිට ඒ බණ කියලා දවසෙන් දෙකකින් අපිට හම් වෙනවා. ඒ වාසිය තියෙනවා. අර සංවේදීව අපිත් ඒ ඇත්ත එකට ඉන්නට ඕන ඒ ගුණධම් ටිකත් එක්ක අපිත් දිගටම ඉන්න ඕන. ඒක දවස් දෙකක් බෑ. දවසකින් දෙකකින් බෑනේ. ඒක මේ වෙනස ඇති කරගන්න හිතන්නේ ඔබ දවසකින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් අවුරුදු 10කින්වත් බෑ. ඉතාලම දිග කලක් දහමත් එක්ක ඉන්නට ඕන. දහමත් එක්ක ඉන්නකොට ලෝකෙමය net එකක් වගේ හැදෙනව හොඳම දක්ෂ ටික හොඳම කල්යාණ මිත්‍රෝ ටික ඒ විතරක් නෙවෙයි. මිනිස්යන් අතර විතරක් නෙවෙයි. මිනිස්යන් නොවන අය කෙරේ තව වෙන කටිය ටික ඔක්කොම. මොකද අපේ මියගේ ඥාතීන් අපිත් එක්ක එකට හිටියේ යාළුවා තීතිය ඔක්කොම දීවි ලෝකවල බ්‍රහ්මණ ලෝකවල ඉන්නයි. ඒත් එක සමාකය තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ කට්ටිය පේන්නේ නැහැ. නමුත් ඒ කට්ටියට අපිව පේනවා අපට දෙන්න පුළුවන් උදව් ටික දෙනවා ඒ කට්ටිය. එතකොට අපි මේ කතා කළේ මානසික සුවයේ මානසික සතුට අපට නැති වෙන තැන් අපි තෝරගෙන මානසික සතුට වැඩි වෙන විදිහට හැකිතාක් අකුසලෙන් මිදෙන්න හැකිතාක් ජීවිතේ මතක් වෙන හොඳ කුසල ටික කරන්න හොඳ දේවල් කරන්න අපි මේක ආරම්භ කළේ තමන් ඉන්න ගෙදරින් ඉඳන්ම මල් ගහක් හිටවන්න ගහක් කොළක් හිටවන්න තමන්ට හමු වෙන දරුවන්ට සලකන්න තමන්ගේ දරුවන්ට වගේම අනිත් දරුවන්ට උදව්පකාර කරන්න අසනීප වෙලින් ඇට සලකන්න ආබාධිතයට සලකන්න අසරණ වෙච්චයට සලකන්න වැඩිහිටිය වෙලා දුරවල ඉන්න ඇට සලකන්න විවේක දවසක පුළුවන් වැඩි නිවාසයකට ගිහිල්ලා හරි උදව්වක් කරන්න ඒව කරනකොට හැම දෙයකින්ම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා තමන්ගේ ජීවිතයේහි මේව තමයි වැඩිපුර මතක් වෙන්නේ මතක් වෙලා ඊළඟට යන පියවරක් තියෙනවා ඊළඟට යන පියවර මොකද්ද අපේ ජීවිතේ වැඩිපුරම මතක් වෙන දේවල් ටිකක් ඊට පස්සේ රැස් වෙනවා මොකද්ද ඒ තමයි වැඩිපුර අපට දිනපතාම බුදුහාඳුරු සිහි වෙන වාර ගානේ වැඩි වෙනවා. වැඩිපුරම දවසට ධර්මයේ මෙනෙහි කරන වාර ගානේ වැඩි වෙනවා. වැඩිපුරම දවසට රහතන් වහන්සේලාගේ චරිත කතා මතක් වෙන වෙලාව වැඩි වෙනවා. දවසට වැඩිපුර වාර ගානක් මාර්ගඵලලාභී ගිහි අය මතකයට එනවා. විසාකාව, වන්දුල මල්ලිකාව, අනාත්මිනික සිටුතුමා, චිත්තගෘහපතියා මේ වගේ මාර්ගඵලලාභී ගිහි අය දහස් ගාණක් ඉන්නවා. ඒ කට්ටියගේ චරිත කතා ආදී කියවනකොට අපට මේ අය ජීවිතේ මතක් වෙනවා. බුදුහාමුදුරු මතක් වෙනවා, ධර්ම කරුණු මතක් වෙනවා, රහතන් වහන්සේලා මුණ ගැහෙනවා, ගෙදර මිඳලා රහතන් රාහුල හාමුදුරු මුණ ගැහෙනවා, අනුරුද්ධ හාමුදුරු හම්බෙනවා, මහා කාශ්‍යප හාමුදුරු පින්නපාත යනවා පේනවා, සරුත් හාමුදුරන්ගේ නිහතමානිකාව මතක් වෙනවා, මුගලන් හාමුදුරන්ගේ ඊරිදිබල මතක් වෙනවා, අනුරුද්ධ හාමුදුරු අවිඥා දක්වපු ආකාරය මතක් වෙනවා. මේව තමයි තමන්ගේ ලෝකය. මේව නැතුණහම තමයි අනිත්‍යයි හිතරි දෙන දෙයක් කිව්වොත් ඕක තමයි මතක් වෙන්නේ. කවුරු හරි බැනපිලා කෝක තමයි මාස ගාණක් මතක් වෙන්නේ. කවුරු හරි කරපු හොරකමක් ඕක තමයි මතක් වෙන්නේ. ඒව මතක් වෙන අපේ හිතේ ලස්සන නැති වෙනවා. ඒව අපි කතා කරන්න පුළුවන් කමක් නැහැ. කතා කරලා අපි වැඩිපුර හිතට ගන්නෙ නැහැ. තමයි ඇබ්සෝබ් වෙන්නේ නැහැ ඒවා. ඒව කතා කරන්නේ ඒව හදා ගන්න හෝ තමන් ඒව නොකර ඉන්නේ කතා කරන්නේ. ඒ නැති තැන් වල කතා කරලා හිත නරක කරගන්නේ අපි. අවශ්‍ය නම් අදාළ පුද්ගලයාටම කරුණාවෙන් කියනවා ඔයා මේක හදාගන්න ඔයාගේ අඩුපාඩුවක් කියලා නැත්නම් අපි වැත්තකටලා ඉන්නවා අපි හිත නරක කරගන්න ඒවට ඒ නිසා අර පින් දහම් කළා තවත් ඉදිරියට යනකොට මෙන්න මේ තෙරුවන බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන තමන්ට ජීවිතේ වැඩිපුර වාර ගණක් මතක් වෙනවා වැඩිපුර වාර ගණක් මතක් වෙනවා කියන තමන් හුඟා සතුටෙන් ඉන්නේ එතකොට මේ සතුටෙන් ඉන්නකොට තමන්ගේ පඩිය වැඩි වුණා කියලා හරි නැත්නම් මේ රැකියාව උසස් වුණා කියලා ඒ වෙච්චර දැනෙන්නේ නැහැ ජීවිතේට. තමන් තමන්ට අනිත් අය කීර්ති ප්‍රශංසා කළා කිව්වා හරි තමන් තව අලුතෙන් ඩිග්‍රියක් ගත්තා කියලා හරි තමන් අලුතෙන් භාෂාවක් ඉගෙන ගත්තා කියලා හරි තමන් ගැන අනිත් අය ලොකු උපහාරුස්සයක් තියෙනවා කිව්වට හරි එච්චර දැනෙන්නේ නැහැ තමන්ට. ඒවටත් යනව නොගිලා රින්නේ නැහැ. නමුත් ඊට වඩා මහා ආලෝකයක් ජීවිතේ තියෙනවා. මේක තමයි ඩයමන්ඩ් එක. මේක තිබෙන්නේ අර අයන් වලට නෙවෙයි අඩු ගන්න මේ ගෝල්ඩ් වලටවත් ඒක රාසා කරන්නේ නැහැ. ජීවිතේ වටිනාම සතුට හිත මේක මයින්ඩ්ෆුල්නස් එකත් දැන් යා ටිකෙන් ටික භාවනා පැත්තත් කරනවා. භාවනාව කරනවා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව ටික ටික යදීනු කරනවා. එයාට හිතට අකුසලයක් එනකොට මේ පැත්තෙන් මග අරිනවා. තමන්ට තමන් ඇසුරු කරන පුද්ගලයෙක් ගැන හරි තමන්ට අප්‍රසාදයක් ඇති වෙනවා ඉක්මනට මේක අනිත් පැත්තට ඇප්ලයි කරනවා. තමන් හොඳ කෙනෙක් ගැන සිහි කරනවා. අර හිත අපිරිසුදු වෙන දේ මතක් කරන්නේ නැහැ එච්චර. ඇත්තෙම අද අපි හොඳයි කියන බොහෝ දෙනා ටික කලකට හොඳයි. නමුත් ටික කලදී ඒ කට්ටිය ගැන අපිම විවේචනය කරනවා. අපි අද හොඳයි කියන අය. නමුත් මෙන්න මේ ස්වාමින් වහන්සේලා මාර්ගඵලලාභියයි කවදාවත් මේ ඉන්න තත්ත්වෙන් පලයට වැටෙන්නේ ඒ අය ගැන ගුණ වර්ණනා කරලා අපිට කවදාවත් ඒක වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඒක හැමදාම මේ කටිවි ගුණේ හැමයි. අන්න ඒක තමයි වාසිය අපට තියෙන. අද අපි ගුණ කතන කරන අය අපි අනිත්‍යයට හඳුනා දෙනවහල් හොඳ අහවලා හොඳ කෙනෙක් කියලා. පස්සේ මොකද වෙන්නේ? මේ කටි වැරදි වැඩ කරනකොට අපට ඒකට උත්තර බඳිනවා අනිත් අර කියපු අයට. ඔව්. ඔව්. අර ඔය අයද හොඳයි කියපු කෙනා දැන් බලන්න අදහරම හැටි කියලා. අපට බැනුම් අහනවා ඊට පස්සේ. ඔව්. ඒ නිසා නරක දෙයක් නෙවෙයි ඇත්තේ මන්තිමට හොඳවත් නොකියන මට්ටමට යනවා. ඒකෙන් කියන්නේ අපි ගුණමකු වෙනවා කියලා නෙමෙයි කියන්නේ. අපි එච්චර ගුණ වර්ණනා කිරීම තඩු කරනවා. මොකද එහෙම කරාට අපටම පස්සේ බැනුම් අහනෙනවා. ඒ කට්ටියට දෙකට ඒක පවත්වා ගන්න මේ කට්ටියට බරක් ඇතැම්මිට. අපි ලොකුට ගුණ කතන කරාම ඒ කට්ටියටම බරක් එක දරාගෙන ඉන්න. අනිද්දේ තමයි අපට හැමතැනම යය වෙනු පෙනී සිටින වෙනවා. අර හොඳ කීපය වෙනු. ඒ නිසා ඊට පස්සේ තමන් හොඳ කියනවා තමන් හොඳ කියන්නේ කෙලෙම ස්ථාවර ගුණයකට ආපෝයගෙන තමයි ඊට පස්සේ හොඳ කියන්නේ. අනිත්‍ය ගැනත් ගුණ කියනවා නැත්තේ නැහැ. නමුත් කියද්දි තමන් සහතික වෙනවා මෙයා දැනට හොඳයි පස්සේ වෙනස් වෙන්න පුළුවන් කියන එකත් ඊට තියලා තමයි කියන්නේ ඔය. දැනට මේ කට්ටිය හොඳයි පස්සේ අපි දන්නේ නැහැ ඉන්නේ පස්සේ නේ. දැන් මම ඇසුරු කරන කාලේ කට්ටිය හොඳයි. ඉතින් පස්සේ මම දන්නේ දැන් මේ කියන කාට විතරයි කියන පදයෙන් තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ හැමෝගෙම හොඳයි නරකයි කියන දෙකක් තියෙනවානේ. එතකොට ඒක කොහොමද අපි මේවා කරන්නේ? ඔව් ඇත්තෙම ඒක හොඳයිගේ හොඳ අගය කරන්න අපි සාමාන්‍ය පොඩි ළමයෙක් වුණත් හොඳක් කරාම ගුඩ් බෝයි එහෙම කියලා අපි කියනෝනේ. ඒක මේ සමාජයේ කරනවා. ඒක නොකර ඉන්න නෙමෙයි මේ කියන්නේ. ඒව කරන්න. ඒව අපි කරන්න ඕන සමාජය හැම කෙනෙක්ම ඇගීමට කැමති. පොඩි අය විතරක් නෙවෙයි ලොකු අයත් කැමති හොඳයි කියලා කියන ගුණයාගෙන. ඒක නෙවෙයි. නමුත් අපි මේක ස්ථාවර මෙයයි හොඳයි කියලා හිතියොතින් අපි අදක්ෂ වෙනවා. අපේ මානසික අපේ කලකිරණ ඇත්තෙම කුද්දල ගැන. අපි විශ්වාසය තියපු අය අපි විශ්වාසය තියන් හිටියයි කාලකදී පිරිහෙනකොට අපි දුක් වෙනවා දැන් මෙතන. ඔව් අපිටම පීඩා මේක. මේ දහමේ හැම කාරණයක්ම තියෙන තමන්ට පීඩාවක් ඇති නොවන විදිහට. ඒකයි. තමන් මේ රිස්ක් එක ගන්න ඕනේ නැහැ. තමන් බර්න් අවුට් වෙන හොඳ නැහැ ඒකයි. තමන් බර්න් අවුට් නොවී ඉන්නයි මේ හැම කාරණයක්ම තියෙන දහමේ. ඒකයි. ඔව් තමන්ට පීඩාවක් ඇති වෙනවා අර වගේ වුණොත් ඉන්නේ. අපි අනිත් හැගෙනවා. අනිත් අපි දන්නවා මාර්ගවල ලබන කම්ම, රාජ්‍යන කම්ම හැම දෙනාගේම අඩුපාඩුකම් තියෙනවා. නැත්නම් නෑ. 100%ක් හොඳයි කියලා කියන්නේ දැන් අපේ අඩුපාඩුකම් තියෙනවා. අපි 100%ක් හොඳයි කියලා කියන්නේ නෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. නමුත් අපි වෙනත් කෙනෙක් වෙනුවෙන් සහතික වෙද්දී අපි කොච්චරනම් බුද්ධිමත් වෙනවද? වෙනත් කෙනෙක් ඇසුරු කරද්දී ඒ කට්ටියගේ දුර්වලතාවයකදී අපි මානසික පීඩාවටපත් නොවි ඉන්නේ කොහොමද? අන්න ඒක ඉගෙන ගන්න. මේක ඉගෙන ගන්න. ඒ කට්ටිය පිරිහෙන්න පුළුවන් ඕන වෙලාවක. දැන් බණකේ හොඳට බණ කියන හාමුදුරු කෙනෙක් වුණත් කලකදී පිරිහෙල යන්න පුළුවන්. හරියට ස්ථාවර නොවන ධර්මී. ඇතැම්ල සිවුරල් යන්නත් පුළුවන්. නමුත් අපි ඒ පුද්ගලයා කෙරෙහි නෙවෙයි අපි පැහැදෙන්න ඕන ඇත්තෙම. ඒ ධර්මය හරහා අර රහතන් වහන්සේලා කෙරෙහි පහවිනට ඕන. දැන් අපි ඇතැමිට දැන් බණ කියන මම ගැන විතරක් පැහැදිලි හිටියොත් මගේ අඩුපාඩුවක් ඇති ගම කලකිරලා පන්සලටවත් වෙන සමානයි. එතන නෙවෙයි ඇත්තෙන්ම. එතන නෙවෙයි මේ ධර්මය හරහා අපි පැහැදිලි මැති කර ගන්න ඕන සරත් මුලන් හාමුදුරන්ට. අපේ ශ්‍රද්ධාවට අපි හානියක් කරගන්න හොඳ නැහැ. හාමුදුරු කෙනෙක්ගේ පුද්ගලික අඩුපාඩුවකදී අපේ මානසික පීඩාව ඇති කරගෙන අපි ශ්‍රද්ධාවෙන් පිරෙන්න හොඳ නැහැ. ඇත්තෙම උදාහරණයක් ඇටියෙ කියනවා නම් අපි මහාන වෙද්දී මම මහාන වෙනකොට අපි හිටිය පන්සලේ හාමුදුරු හත් නමක් විතර හිටියා. ඒ හත් නමෙන් හය නමක් විතරම මට සමාන වයසේ හිටියේ. මම අවුරුදු 19 දී විතර කාලේ, ඊයත් 20 22 ඒ වගේ වයස්වල හිටියේ. ඒ හය දෙනාම හොඳට හිටියේ ඒ කාලේ. ඒ පින්ඳ පාති කරනවා, තුන් වේල බුදුන් වඳිනවා, උදේට බුදුන් වඳිනවා, දවල්ට දානවන්ද බුදුන් වඳිනවා, හවසට බුදුන් වඳිනවා, පිරිත් කියනවා, බණ කියනවා, එළිය පාඩම් කරනවා, ගාථා පාඩම් කරනවා ලස්සනට. ආරණ්‍ය ඔක්කගේ පන්සලක් හරියම ලස්සනයි. ඒක දැකලා මම පැහැදුනේ. නමුත් ඒ පැහැදිච්ච හාමුදුරු බොහෝ දිනක් පස්සේ කාලේ පිරිහිලා ගියා. පිරිහිලා කියන්නේ සමහර අය නැත්තටම නැති වුණා. සමහර අයට හිර යන්නුන සමහර අයට ලොකු වැරදි වලට. එහෙම ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. ඒ ඉතින් කර්මඵලයෙන්ද? ඈ කර්මඵල නෙවෙයි මෙලෝදීම කරපු වැරදි වලට. මේ නමුත් මම කියන්නේ මේකයි. නමුත් ඔව් නමුත් අර අයගේ අරයට පැහැදිලි මම අහනුයි. නමුත් මම අහන කමත් කරලා යන්න ඕනේ කටි පිරුණ නැහැ කියලා. ඒ අය හරහා මම දහමට යාවේ. ඒ අය හරහා මං අර මාර්ගවලාදී උතුමන් හඳුනාගත්තේ, බුදුහාමුදුර හඳුනාගත්තේ. අර අය නිසා පොඩ්ඩක් අනේ මම මේ අය කෙරේ පැහැදිලි නේද ආවේ, මේ මහානකම හොඳ නැහැ කියලා මම අතරලා යන්න හොඳ නැහැ. මම අතෙන්ට පැහැදිලි එතන නැවතුනේ නැහැ. එතන නැවතුණා නම් ඒ අයගේ පිරිහීමකදී මං කලකිරලා කියනවා. නමුත් අපි ඇත්තෙම කලකිරෙන හොඳ නැහැ දෙන්න. අපි ඊට වඩා ඉහළ දිනුවට යන්න දැන්. මේ පින්නතුනොත් මේ බණහල අපිට වඩා ඉහළට යන්න ඕන. අපි පිරුණත් මෙයයි පිරෙන්න හොඳ නැහැ. මෙයයි ඉහළම මට්ටමට යන්නට ඕන. ඒ යන්නේ අපි මේ හැම දෙයකින්ම හඳුනාගන්නේ බුදුහාමුදුරුවෝ. මේ හැම දෙයකින්ම හඳුනාගන්නේ අපි ධර්මය. මේ හැම දෙයක්ම ඔස්සේ අපි හඳුනාගන්නේ සරියුත් මුගලන් ආදී මාර්ගඵලලාභී රහතන් වහන්සේලා මඟඵලලාභී අය. එතෙන්ට පැහැදුනට පස්සේ අපි අර පල්ලෙහා පුද්ගල ගැන කලකිරීම වලදී, පසුබෑම් වලදී අපි කලකිරෙන්නේ නැහැ. එහෙම කලකිරෙනවා නම් ඒ කියන්නේ අපේ අදක්ෂතාවය. ඒකයි. ඒ නිසා මේ සත්‍ය ළඟ පත් වෙන හොඳ නැහැ. ඇත්තම අපට හැම දෙයකින්ම ආදර්ශ ගන්න පුළුවන්. ඔව්, අනිත්‍යයේ පීඩා, අනිත්‍යයේ පීඩා අපි පීඩාවට ගන්න හොඳ නැහැ. ඒක තමයි ඇත්තම. ඇත්තම මෙතන ප්‍රධාන වෙන්නේ ප්‍රධානම දේ තමයි අපේ අනිත්‍යයේ අඩුපාඩුවකදී අපේ හිත වෙනස් වෙන විදිහට අපි හිත පිටුව ගන්න ඕන. ඒක තමයි ළමයින්ට පස්සේ. ඉතින් සමහරක් ඒක කරා. සමහරක් හැබැයි කියනවා එහෙම කතා කරපුවම තව ගන්නවා. ඇත්තෙම අපි ඇතිනේ බුද්ධිමත් වෙනවනේ. මේ කතාව හරියට, මේ කියපු කතාව හරියට. දැන් ඔකට ජාතක කතාවක් තියෙන්නේ. ජාතක කතාවක තියෙන බෝධිසත්ව නාගයෙක් කර ඉන්නකොට අර මේ මිනිස්සු දරවලට බැඳගෙන ආවයි කියලා. එතකොට තාපසය අහනවා, ඇයි නාගය ඔබ පොඩ්ඩක් හරි සූසු ගෑවනම් ඔබ පෙනේ පිප්පුව නම් ඔබට ওই කරදර වෙන්නේ නැහැ කියලා. දෂ්ට කරන්න හොඳ නැහැ. නමුත් ඔබ ණයෙක් කියලා හැංගේවෝ නම් ඔබට කරදර වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඇත්තෙම අපි අනිත් මිනිස්සුට ඕනම දෙයක් කරන්න කියලා අපි අතපය දිග අරගෙන අකුලගෙන ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. ඊට වඩා අපි බුද්ධිමත් වෙන්න ඕන. අපේ වටිනා ජීවිත අනිත්‍යයේ. ඔව්, පොඩි ළමයට අපි ඇත්තෙම බුදුදහමේදී කරුණාව වගේම ප්‍රඥාව ගැනත් කියනවා. අපි කරුණාවන්ත වෙනවා වගේම ප්‍රඥාවන්ත වෙන්නත් ඕන. ඒ දෙකම අපි එකට යන්නට ඕන. අනිත්‍යයේ දේවල් අපි ඉවසනවා වගේම මොකද අපේ ජීවිත හරිය වටිනවා. අපි අමාරුවේ මේ ජීවිතය ලබා ගත්තේ. ඒ ලබාගත්තු ජීවිතයේ නිකරුණේ අනිත්‍යයට නාස්ති කරන්න දෙන්න හොඳත් නෑ අපි. අපිට බේරෙන තැන්වලදී බේරිලා යන්න ඕන අපි. අනිත්‍යර ගහන බන්න දෙන කියලා එහෙම ඉන්න කියලා නෑ. මොකද දැන් සූත්‍රවල පැහැදිලිවම දැක්කෙනවා ඒ සමාසව කියලා සූත්‍රයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ බුදුහාමුදුරු කියන රහතන් වහන්සේලාට උනත් යම්කිසි මාර්ගයක යනවා නම්, පාරක යනවා නම්, ඒ පාරේ සත්තු ඉන්නවා නම්, ඒ පාරේ අලියාදී හිරිහැර කරන සත්තු ඉන්නවා නම්, කටු වැඩිපුර තියෙනවා නම්, ඒ පාරවල් මගහැරලා යන්න කියලා. මේ සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාටත් කියනවා. මොකද එතෙන්දී පීඩාවටපත් වෙන්න ඕනේ අපි. එහෙම මානසික පීඩාව අපි රිස්ක් එක හුඟක්ම ගන්න හොඳ නැහැ. නමුත් ඒකෙන් කියන්නේ අපි හැමදේම මගහැරලා යන්න කියලා. නමුත් සමහර තැන්වලදී අපි විඳ දරා ගන්නත් ඕන. අනිත්‍යය බණිනේවා ඉවස දරා ගන්නත් ඕන. ඒ ඉවසන එකත් ඉවසන්නේ කියලා තියෙනවා සමහර තැන්වලදී. අපිට මගහැරලා යන්න බැරි තැන්වලදී ඉවසන්නට ඕන. මග අරින්න පුළුවන් තැන්වලදී අරක විඳින්න ඕනේ. මොකද අපි ඒක කරන්නේ අනිත් කෙනා කෙරේ කරුණාවෙන්මයි. ඇයි ඒ? අපට ඉවසීම තිබුණත් අනිත් කෙනෙක් අපට ඒ දේවල් කරනකොට ඒක නට මොකද වෙන්නේ? එයා පිරිහිනවා, එයා අකුසල් කරගන්නවා. එයාට අකුසල් කරගන්න අපි අවස්ථා දෙන්න හොඳ නැහැ. අන්න ඒකයි වැදගත්ම කාරණේ. ප්‍රඥාව කියන්නේ අන්න ඒක. මෛත්‍රිය විතරක් නෙවෙයි. මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය කරුණාව කියන එක නිතරම මේ අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන් සමබර බැලන්ස් වෙන්න ඕන. බැලන්ස් වෙන්න ඕන. එහෙම නොවුනොතින් අපි ඇතැම්මිට කෙනෙකුගේ දුකකදී හඬා වැළපෙන විතරය අවශ්‍ය දෙයක් කරන්නේ නැහැ අපි. ප්‍රඥාව තියුනොතින් ප්‍රඥාව විතරයි කරන්නේ. යාගේ ළඟ හදවතේ කරුණා මෛත්‍රිය නැහැ. ඒ නිසා අපි සමහර තැන්වලදී ඔබතුමී කිව්වා හරි අපි ඉවසන්න ඕන තැන් තියෙනවා. ජාතක කතාවල හුඟක්ම තියෙන ඒ වගේ ඉවසපු තැන්. ඒක හරි. නමුත් ඉවසනෝ වගේම එතන කරුණා මෛත්‍රිය වගේම අනිත් පැත්තෙන් ඉන්ටෙලිජන්ස් එක තියෙන්නත් ඕන. මේ මේ රටේ පොඩි ළමයින්ට ඒක උගන්වලා අමාරුයි. අමාරුම නැහැ ඇත්තෙම. අමාරුම නැහැ. නමුත් අපි දෙපැත්තම කියන්න ඕනේ කට්ටියට. අරක විතරක් කියන්න හොඳ නැහැ. ඔව් අරක විතරක් කිව්වොතින් ඒ කට්ටිය දන්නවා මේක ප්‍රැක්ටිකල් නැහැ කියලා. ඒ කටියන ළමනුත් බුද්ධිමත් ඒකයි. අපි මේ කියන දේ ඉතාම ප්‍රායෝගික දෙයක් වෙනවනේ ඒකයි. බුදුදහම කියන දේ බුදුදහමේ තියෙන හැම ඉගැන්වීමක්ම එදින්දා ජීවිතේට ඇප්ලයි කරන්න පුළුවන් දේවල් මේවා. බැරි දේවල් නෙවෙයි. හැබැයි නිතරම හරියට බුද්ධිමත්ව තමයි මේක යන්න ඕන. බුද්ධිමත්ව නොගියොත් මේකෙන් අපි වැටෙනවා ඇත්තෙම. අපි බර්න් අවුට් වෙනවා. අපි අනිත්‍යයෙන් පීඩා ටික ඔක්කොම දරා ගන්න කියලා හිතුවොත් අපි කිසිම දිනුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මග අරින්න පුළුවන් තැන්වලදී අපි මග අරින්න ඕනේ. බැරි තැන්වලදී ටික ඉවසන්න ඕන අපි ඒකයි. මොකද අපි හැම තැනදීම ඉවසන කීකහ ඕන කෙනෙකුට ගහන කියලා කිව්වොතින් ඒ කට්ටිය හුඟා පිරිහන ඔය වැරදි කරන්නේ. අපි පර්සනලිටියෙන් දිනු වෙන පුළුවන්. අපේ පැත්ත ශක්තිමත් වෙනවා. නමුත් අර කරන අය හුඟා කසාර පිටන ජීවිතය. අපි ඒ කට්ටිය කෙරෙහි මෛත්‍රිය සාගත වෙන්න ඕනේ. අපි අපට උදව් කරන හොඳයි හොඳයි වැඩ කරන අය කෙරෙහි විතරක් නෙවෙයි අපි මෛත්‍රිය සාගත වෙන්න ඕන. අපි වැඩිපුරම මෛත්‍රිය සාගත වෙන්න ඕන වැරදි අඩුපාඩු ගන්න තියන අය කෙරෙහි. ඒකයි. ඒ අය අපි මේකෙන් බේර ගන්න ඕන. එතෙන්දි තමයි අපි බුද්ධිමත් වෙනවනේ. එතෙන්දි අපි අර අකුසල් කරන්න අනිත්‍යයට අවස්ථාව දෙන්න හොඳ නැහැ අපි ඒකයි. අපිට නිඳා අපහාස කරනවා නම් කියන්නේ අපිට මගහරියලා යන්න පුළුවන් තැන්වලදී යන්න ඕන. මොකද නැත්තම් එයා ඇකැමිට යා අකුසල කරගන්නවා විතරක් නෙවෙයි ඇකැමිට යාට අනිත්‍ය ඇවිල්ලා ගහන්නත් ගන්නවා. දැන් අපිට හුඟා කරන්නේ බස් වලදී හැම වෙලාවෙම තියෙනවා. අපිට සමහර අය බීපු අය ඇඟට හේතු වෙනකොට අනිත්‍ය ඇවිල්ලා බීමු ගෙනට ගහනවා. බස් වලදී වෙනවා හරියට ඒක. හාමුදුරන්ට මෙහෙමද කරන්න කියලා ඊට පස්සේ අපිට අර ගෝරිය බේරනවා ඊට පස්සේ. මේ ඇත්තම හාමුදුරන්ට තියෙන ආදරය නිසා මිනිස්සු එහෙම කරනවා. මිනිස්සුන හාමුදුර කෙනෙකුට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ බස් එකේදී. බොහෝ විට අසාධාරණයක් වුණොත් මිනිස්සු මිදෙම අපි අමුතෙන් ගහන්න යන්න ඕනේ නැහැ. අපිට තියෙන ගෝරි බේරන එකයි තියෙන්නේ. ඔව්. ඇත්තම මිනිස්සු ඒක කරනවා. අපි මිනදරා ගත්තට මිනිස්සු එහෙම ඉවසන්නේ නැහැ. මිනිස්සු එයාට හානියක් කරනවා. දැන් අනිත් පැර ගහන තියෙද්දී කෙලෙ හිටියෝ දැන් මෙහෙම හිටියොත් පොලිසියෙන් වෙලා අරලා මැරලා යනවා ඊට පස්සේ. යහිරේ දහනවා. ඔව්. මෙයා ඉවසන්න පුළුවන්. මෙයා ඉවසුවට පොලිසියෙන් එහෙම මෙහෙ නිකන් ඉන්නේ නැහැ. මෙහෙ නීතිය ක්‍රියාත්මක වුණ 100% පොලිසියෙන් වෙලා අරලා මෙහෙට දානවා කියලා ඊට පස්සේ ඈතැමිට මේ ඔය පුනරුත්ථාපන වලට දානවා. මෙයා ඈතැමිට මානසික ආබාධයක් කියන. ඒ නිසා අපි අන්නේ එතෙන්දී බුද්ධිමත් වෙන්නට ඕන. මේ දෙපැත්තම අපි බැලන්ස් කරගන්නවා. හොඳයි. ඇත්තෙම අපි මේ කිව්වේ එතකොට දැන් අපිට සතුට ලැබෙන දේවල් වැඩිපුර ජීවිතේ කරන්න අකුසල වලින් වැළකෙන්න කුසල කරන්න ඊට පස්සේ තෙරුවන ගැන වැඩි වර සිහිපත් කරන වාර ගන්න යන්න. හැබැයි තෙරුවන ගැන සිහි කළත් තමන්ට ඒ 80% විතර ගියත් තවත් 20% විතර එනවා තමාට බැරි ටිකක්. ඒ ටිකට තමයි සමත විදර්ශනා භාවනා කළා ඒ ටිකෙන් අනිත් ටික පුරව ගන්න ඕනේ. දැන් මේ ටිකෙන් ටික මේ අපි හැම දෙයක්ම කිව්වේ පියවරෙන් පියවර අපට එන මානසික පීඩා අඩු කරගෙන අපි සැබෑ දක්ෂයන් වෙන විදිහේ ගමන් මාර්ගයයි මේ තියෙන්නේ. ඒ ගමන් මාර්ගයේදී දැන් අපේ මාතෘකාවට දැන් තමයි ඉන්නේ. දැන් තමයි බණ පටන් ගන්න. මේ ප්‍රඥා ලෝකයෙන් ජීවිතාලෝකය ලැබුමු. ඇත්තෙන්ම ප්‍රඥාව තමයි බුදුදහමෙන් නිතරම අගය කරන දේ. බුදුදහමෙන් නිතරම ප්‍රශංසා කරන්නේ වර්ණනා කරන්නේ අගය කරන්නේ ප්‍රඥාව. අන්නේ ප්‍රඥාව අපි කොච්චරනම් ජීවිතේ කොච්චර දුරට ලබා ගන්නවද කියන එක තමයි ප්‍රඥාව ලැබිච්ච ප්‍රමාණයටයි අපි ජීවිතේ සාර්ථකයි කියලා කියන්නේ. ඒතර ප්‍රඥාවේ පළවෙනි පියවර තමයි ඇත්තම අපි නිතරම මේ කියන කාරණා ඇති සමහරව රිපීට් වෙන්නේ ඇත්තම මම දන්නවා රිපීට් වෙනවා කියන එක. නමුත් හිතලම රිපීට් කරන්නේ ඇත්තම මේ හිතන්නේ පෙ මේ නොදැනුවත්ද කියලා. ඔව් හිතලම රිපීට් කරන්නේ මොකද ඒකෙන් ප්‍රයෝජන රාශියක් වෙනවා. ඇත්තම බුදුහාමරගේ සූත්‍ර සිය ගානක් නෙවෙයි දහස් ගානක් රිපීට් වෙනවා මේ තියෙන. මිනිසුන්ට ඇතමිට එකම පිරිස නැවත නැවතත් අහන්නේ. ඔව් තියෙනවා. ඔය එකම පිරිස නැවත නැවතත් ඇහුවත් එයාගේ දැනුම එන්නේ නම් ශක්තිමත් වෙනවා. දැන් ඇතමිට ගලවකට ඇතමිට මට හිතෙනවා මේ ඇත්තන්ට මේ මං කියන්නේ ඔය වැඩිදවද්ද කියලා. මොකද මේ සමහර දරයක් එම්ම කියන්න ඉක්මන් වෙනවද කියලා හිතනවට සමහර දරලා හුඟා පරක් වෙලා කියනවා. මොකද කලින්ම කියන හොදත් නෑ පළක් කියලා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි සමහර හාමුදුරු හම්බෙන්න යනවා මේ ආරණ්‍ය වලට එහෙම. සමහර විට මේ සමහර අපේ බුද්ධි මට්ටම දිනු වෙනකට කලින් කිව්වොතින් අපි ඒව වැරදි වලට යොදා ගන්න එකයි. ඇතැම් විට අපේ අඩුපාඩු ටික හඟව ගන්න අපි යොදා ගන්න මේවා. එහෙම නැලා අපි නොදෙනවත් තම අන්කොන්ෂස්ලි වෙනවා අපි මේක. ඒ නිසා සමහර කාරණා අපි යහනකොට අපි බුද්ධිමත්ව විතරක් නෙවෙයි අපි ගුණධාමලුන් දිනු වෙලා ඉන්න ඕන. එහෙම නැතුනොතින් මේ ඇතැම් විට කියන සමහර කාරණා අපටම දරා ගන්න බැරි වෙනවා ඒක. අපටම දරා ගන්න බැරි වෙනවා. අපි අති මේව ඇතැම්මට ලීක් වෙනවා කියලා අපි කියන්නේ. අපේම යනවා ගිලිහෙල යනවා මේව. ඒ නිසා මේ හැම දෙයකින් ඇත්තෙම නිතරම මතක තියාගන්න මේ කියන කාරණා තමන්ගේ ජීවිතේට ඇබ්සෝබ් වෙන්න නම් අවශෝෂණය වෙන්න නම් හොඳට මතක තියාගන්න කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණ ටික හැකිතාක් හඳුනාගෙන හැකිතාක් දිනු කරගන්න. හැකිතාක් දිනු කරගන්න. එහෙම දිනු කරගත්තොත් තමයි මේ කියන කරුණ තමන්ගේ ජීවිතයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැත්නම් අර නෙළුම් කොරේට වත් කරපු වතුර වගේ ඔහේ ගලාගෙන යනවා. පිරිච්ච කලයකට දාන වතුර වගේ ඔහේ ආයි පිටට තම යනවා. අපේ ජීවිතේ මේ ඇතුළු වෙන්න නම් හැකි තාක් දුරට මතක තියාගන්න කර්මයට සූත්‍රයේ ගුණ 14ක් විතර තියෙනවා 14ක් 15ක් විතර තියෙනවා. ඒ ගුණ ටික හැකි තාක් හඳුනාගෙන වෙන වෙනම තේරුම් බල බල ඒ හැකි තාක් ඇප්ලයි කරගන්න ජීවිතේට. කරපු ප්‍රමාණයට තමයි මේ ටිකෙන් තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ. කෙසේ වෙතත් අපේ ජීවිතයේ කොච්චර සැප විඳිනවාද කියන එක තීරණය වෙන්නේ අපේ ප්‍රඥාව තිමිච්ච ප්‍රමාණයට. අපි කොච්චර ඉන්ටෙලිජන්ට්ද කියන එක මතයි. කොච්චර නම් තමන්ගේ ප්‍රඥාව ඉන්ටෙලිජන්ස් එක විස්ඩම් එක තියනවද කියන එක මතයි තමන් සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වෙන්නේ. ඒක එක කාරණයක්. මේ පැත්තෙන් ප්‍රඥාව දිනුනොත් එක්කම අනිත් පැත්තෙන් මෛත්‍රිය මත ඉඳගෙන අවංක භාවයේ ඇතුළු අර කර්ණිමිත සූත්‍රයේ තියෙන දක්ෂතාවෙන් ටික හදාගන්න තමයි. නැත්තම් මේ වගේ ප්‍රතිඵල ලැබෙන උගා පරක් වෙලා. උගා ප්‍රමාද වෙනවා. ඒ නිසා ඒ කාරණේත් හොඳම අපි නිතරම කියනවා ධම්ම රිෆ්ලෙක්ෂන් එකක් ගැනනේ මතකද? මොකද ධම්ම රිෆ්ලෙක්ෂන් එක? මොකද ඒකේ ක්වොලිටිස් ටික? ඔයක තමයි නමුත් ඒකට ක්වොලිටිස් කීපයක් තියෙනවා බලන්න මොකද තමන්ගේ දාන ධම්ම රිෆ්ලෙක්ෂන් එක තියෙදි කියලා බලන්න සමන්ට අපේ සාමාන්‍ය ජීවිතයේදී කොහොමද හැසිරීම බලන්නේ අනිත්ට කරදරයක් වෙන්නේ නැතුව තමයි දැන් ඔය බුදුහන කාර්ය හිටියේ නිගණ්ඨනාද පුත්තයි සතෙකුටවත් හානියක් කරන්නේ ඈ ඇවිදිනකොට මේ කොස්සක් අරගෙන ඇවිදින අතුක්කග කූමියම පෑගිය කියලා හරියම නිහද ඒක කියන අවිහිං පරම අවිහිංසාවාදී කියලා කියන්නේ. ඒකයි අපි කොහොමද හරියටම තීරණය කරන්නේ අපි මේ අපේ ළඟ දහමක් වැඩෙනවද ගුණධම් දිනනවද කියලා අපි බලන්නේ කොහොමද? අනිත් අය තමයි දැන් බුදුහාමුදුරන්ට බැන්න අනිත් අයනේ. බුදුහාමුදුරන්ට සමහර ඒ කාලේ ජනගහනේ 5% විතර බුදුහාමුදුරන්ට බැන්න ඇත්තෙම. පාර්කට වැඩි වෙන්න පුළුවන් සමහරට. අනිත් අයගේ ප්‍රතිචාර වලින් බලන්න පුළුවන් ද අපි නිවැරදි මඟක ඉන්නේ කියලා. තමන් සතුටුසේ ඉන්නවා කියලා. ඔව් සමන් තන්සෝ දැන් සමහර අය පාටි එහෙම දාලා සින්දු කියලා මත්පැන් පානය කරලා හුඟක් සතුටින් ඉන්නේ කට්ටිය. ඇත්තම අපි නිතරම කියන කාරණයක් තමයි ධම්ම රිෆ්ලෙක්ෂන් එකේදී තමන්ගේ ළඟ එන්න එන්නම මෛත්‍රී සහගත බව වැඩි වෙන්න ඕන. ඔන්න තමන්ටම තමන්, ඒ කියන්නේ තමන් අනිත්‍යය ගැන ගැටෙන ස්වභාවය. අනිත්‍යයේ අඩුපාඩුවකදී තමන් ඉක්මනටම කේන්ති යන ගතිය එන්න එන අඩු වෙන්න ඕන. ඔන්න තමන්ටම තමන්ගේ දිනුවද කියලා බලන ක්‍රමය. ඒ වගේම අපි කැමති අදහසකට වෙන කෙනෙක් විරුද්ධ වෙද්දී කොච්චර නම් ඒ විරුද්ධ මතයේ ඉවසන සූදානම්ද තමන්. අපට අවශ්‍යයක් වෙද්දී ඒ මතයට තමන් ගරු කරන්න කැමතිද? ඒ මතයට ඇහුම්කන් දෙන්න කැමතිද? ගරු කරන්න මොනේ අඩුව නැහුම්කන් දෙන්න හරි කැමතිද? ඒ මතේ වැරදි වෙන්න පුළුවන්. වැරදි නම් අපි ගරු කරන්න ඕනේ නැහැ. කොච්චර නම් අපි සංවේදීද? කොච්චර නම් අපට මේ ඇක්ටිව් ලිසනින් එක තියෙනවද? දැන් සුවච භාව කියලා අපි කිව්වේ. කීකරු භවනේ සුවච භාවයේ තියෙනවද? ඔව් අනිත් කෙනෙක් දෙයක් කියනකොට ඒකට ඇහුම්කන් සාවධානයෙන් ඇහුම්කන් දෙන ස්වභාවය. ඒ කියන්නේ වැරදි වුණත් එයා කියන්නේ මොකද්ද කියන එක අහන්න ඕනේ ඉස්සෙල්ලා. එයාගේ කනුමත කරන්නේ නෙවෙයි මේ කියන්නේ. එයාගේ අදහසට අපි ගරු කර අයියාගේ අදහසට අපි ඇහුම්කන් දෙනෝ මේකයි. එතකොට ප්‍රධානම දේ තමන්ගේ ළඟ මෛත්‍රිය වැඩි වෙන්න ඕන දිනෙන් දින. තමන්ගේ ළඟ අමනාප ලිස්ට් එක අඩු වෙන්න ඕන. අමනාප ලිස්ට් එකක් තියෙනවා තමන්ගෙනේ. හිතේ ලියාගෙන තියෙනවා නේකන්නේ. ඔව් අරහෙන් අහවලා මැගී හාමි, සිරිපාල, අප්පු හාමි හොම. ඔව්. ඔය ඒ ලිස්ට් එක. ඈ එමලිනා ඔහොමම කියලානේ. ඔව් ඒගොල්ලන් දන්නේ නැත්නම් අපි අමනාපද කියලා අපි ලිස්ට් එකේ දාගෙන ඉන්නවා. ඔව් කරුණාවති ඈ නේද මහතුන් මේ එතකොට මෙන්න මේ ලිස්ට් එක. වෙනස් වෙනවා ඇත්ත, වෙනස් වෙනවා. ඒ ඉන්න ලිස්ට් එක ගියාම පස්සට යනවා. අනුකම්පාවනේ ඊට වඩා ලොකු වරදක් කරගම අරගොල්ලන් පස්සට යනවා. නිතරම අලුත් වෙනවා. ඔව් අලුත් ලිස්ට් එකයි ඉස්සරහට එන ඊට පස්සේ. ඔව් පරණ වැරදි කරපුවා හිතේ තියෙනකොට ඊට වඩා ලොකු වරදක් තව කෙනෙක් කරනවා ඊට පස්සේ ආ ලිස්ට් එක ඉස්සරහ. එයා තමයි ඊට පස්සේ මතකයි. අනුකම්පාවක් නෙවෙයි ඇත්ත, මේක නියමානුකම්පාවක් නෙවෙයි. ඒකයි. ඇත්තෙම ආසා ගන්නවත් එහෙමයි. දැන් ආසා ගන්න එකට වඩා අලුත් ආසාවක් આવුත් ඒක තමයි ඉස්සෙල්ලම. අරව පස්සට යනවා. දැන් අපේ පොඩි කාලේ සෙල්ලම් බඩු ඔක්කොම පස්සට ගිහනේ දැන් තියෙන්නේ. ඒව දැන් ඔක්කොම පොළොට පස්සලත් ගිහලා දැන් සෙල්ලම් බඩු කරපුවා. දැන් ඒව දැන් අද කරන ඒවයි. ඔව් අද අද අද හොඳටම වටිනායි කියන දේවල් සමහර දවසක සෙල්ලම් බඩු බවට පත් වෙනවා ඒක. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී ප්‍රධානම දේ තමයි තමන්ගේ තියෙන ගැටෙන ස්වභාවය, තමන් අනිත්‍යය ගැන අමනාපෙන ස්වභාවය ටිකින් ටික අඩු වෙන්නට ඕනේ. ඒක එකක්. අනිත් පැත්ත තමයි තමන් ඉල්ලා යමකට ඉක්මනටම ආසා කරන ස්වභාවය. භෞතික වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් කීර්ති ප්‍රශංසා වශයෙන් යමකට ඉක්මනටම කෙනෙකුට තමන් යමක් දීලා අල්ලගන්න පුළුවන් නම් අන්න ඒක අඩු වෙන්න ඕන. ඇත්තෙම භෞතික දෙයක් නෙවෙයි. ඊටම පල්ලෙහා මට්ටමේ විහිළුවක් කළා හරි කෙනෙක් අපව ඉක්මනටම සතුරු කරන්න පුළුවන් නම් එතෙන්දිත් අපි දක්ෂ වෙන්න ඕන. එහෙම නොවී ඔව් ඒක තමයි. නමුත් hina වෙනකොට උනත් ඒකත් අපි සිහියෙන් ඕනේ hina වෙන්න සී කල්පනාවෙන් ඒකේ තෙවලි ඇති වෙච්ච හේතුඵල ධර්ම දක්මින් අපේ තියෙන දක්ෂ වෙන්නට ඕනේ ඒකයි. එතකොට ඔව් මා දැන් අපි මෛත්‍රී භාවනාව කරනකොට ඕනේ වෙලාවක කරන්න පුළුවන්. හ්ම් තමයි හිතන්නේ. හ්ම් දැන් පාරේ බහලා යනකොට දුප්පත් මිනිසෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් දෙන්නේ. හ්ම් එහෙම නැත්නම් ඔයත් මෛත්‍රිය තමයි අපි කරන්නේ. දන් දෙනම මෛත්‍රියෙන් තමයි බොහෝට කරන්නේ. ඒකයි. ඒවත් හොඳ මෛත්‍රිය ඇත්තෙම මෛත්‍රිය වඩන විතරක් නෙවෙයි ඇත්තෙම. ඒවා අපි ක්‍රියාත්මක යෙදින්නා ජීවිතේට ක්‍රියාත්මකත් වෙනවා අපි. අපි මෛත්‍රිය කර කර ඉන්නේ කෙනෙකුට දුකෙන් වීඩාවෙන් ඉන්න වෙලාවක දැන් අපි දන සමහර අපි ආරණ්‍ය වල ඉන්න හාමුදුරුවෝ ඉන්නවා. ඇතැමිට භාවනාවේ හුඟා දිනුන අවස්ථා තියෙනවා. දිනු වෙලා කතා නොකරම ඉන්න කියලා තීරණය කළ ඇතැමිට මාස ගානක් ඉන්න හාමුදුරුවෝ ඉන්නවා. එක හාමුදුරු කෙනෙක් අතරින් පෙච්ච ගමන් සමට එනවා. අවිලිය ඉස්පිරිතල එක්ක යනවා. අර භාවනාවක් ඇත්තකින් කියලා. ඇත්තෙම මේක තමයි අර ධර්මයේ ඇප්ලයි කරන වෙලාව ඒක. ඔව්. ඔව්. ප්‍රැක්ටිකලි මේක ඇප්ලයි කරනවා. ඇත්තෙම අපි මේ වඩන දේ අපි මේ මෛත්‍රිය වඩාගෙන යද්දී පාර යද්දී එක පාර වාහනයකින් කෙනෙක් අපේ ලේන් එකට දැම්මොතින් අපි කේන්ති ගන්නවනම් අන්න එතෙන්දී අපි මේක ඇප්ලයි කරන්න ඕන. අපි මේක බලන අවස්ථාව. අසරණ කෙනෙක් පාරේකදී ඉන්නවනම් පුළුවන් උදව්වක් පුළුවන් මට්ටමින් කරන්න ඕන. අපි හැබැයි අපි අමාරු වැටෙන හොඳ නැහැ ගිහිල්ලා. අපි එක පාර අසරණ කෙනෙක් දැකලා බ්‍රේක් ගහන ගියොත් පිටිපස්සේ ගෙනාවිලා අපේ වාහනේ හැප්පෙයි. ඕ නැත්නම් අපි මේ සල්ලි දෙන්න ගිහිල්ලා පිටිපස්සේ ගෙනාට අර මේ ග්‍රීන් ලයිට් එක දාගන්න බැරි වෙයි. එතෙන්දී අපි බුද්ධිමත් වෙන්න ඕන. අපි එක හොඳක් කරන්න ගිහිල්ලා හොඳ 10ක් වළක්ව ගන්න හොඳ නැහැ. ඒකයි. නිතරම අපි මේ හැම දෙෙම බුදුදහමේ තියෙන හැම දෙයක්ම කරුණාව වගේම ප්‍රඥාව යන ඕන එකට. මේ දෙකම සමබරව යන්න ඕන. දෙකම සමබර නොගියොත් අපි අසාර්ථක වෙන සමාජයේදී. අපිට ඇත්තටම බැනුම් අහන වෙනවා. ඒ නිසා අපි ඒ තත්ත්වයට ලක් වෙන හොඳ නැහැ. විශේෂයෙන් බුදුහාමුදුරු සරණ ගිය වෙහ හැටියට අපි ඒ තත්ත්වයට පත් වෙන හොඳ නැහැ. අපිට සමාජයට කෙනෙක් ගැන බලන්නවත් බෑ පළක් වෙලාවට. දැන් උදාහරණයක් හැටියට දැන් මම සමාජයට මේ හෑන්ඩ් අවුට් හදන මේ දෙන්න ඉවලෙම වෙලාව නැතුව ඉක්මනටම හදනවා තියෙනවා. සමාජයට සමහර කෙනෙක් එනවා වෙතෙන්ව කතා කරන්න හරි මොකක් හරි එතකොට යාගෙන බලන්නවත් නැහැ. බලන්න ගියොතින් මේ හෑන්ඩ් අවුට් එක නැති වෙන ඇතමිට ඊට වඩා ඇතමිට පොයට හරි වෙන්න පුළුවන් වෙන තැනක දෙයක් වෙන්න පුළුවන් ඇතමිට අර පොඩි දේවල් ඔක්කොම අතරනේ වෙලෙදී මොකද ඊට වඩා යහපතක් කරන තැන්වලදී කෙනෙක් ඇතමිට අමනාප වෙන්නත් පුළුවන් මේ ඊට වඩා වැඩගත් විශාල පිටසක් යහපතක් වෙන වැඩක් නම් කරන්නේ එතෙන්දී අනිත්‍යයි නිග්ලෙක්ට් කරන්න වෙනවා සමායට ඒකෙන් කියන්නේ අපි ඒගොල්ලන් කෙනේ මෛත්‍රිය නැහැ කියලා අපි ඊට වඩා කෙනෙක් පිටසක් ගැන මෛත්‍රියනු මේක කරන්නේ ඔව් ඊට වඩා පිටසක් මේ යහපතට ගන්න මේ ඇතැම්මිට ඇතැම්මිට බණකට යද්දී උනන් සමහරට ඒක මෙහෙ දාහනේ නවත්තලා බණකට යනවා සමහරට නේ ඇතැම්මිට මෙහෙ දාහනට හිටියට වඩා යහපතක් කරන යන තැන බණ කියලා ඇතැම්මිට අපි තෙල් ටික අතින් ගහගෙන යන්නේ මේ වාසියකට නෙමෙයි මේ යන්නේ ඇතැම්මිට දුප්පත් පන්සලක යන්නේ මේ යාට යහපතක් කරන්න බලන්න මේ යන්නේ වෙන දේක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි යන්නේ එතකොට අනේ එතෙන් යන්නේ ඒකයි අපි කියන්නේ නිතරම අපි කරන දේෙන් වැඩි යහපතක් සිදු වෙන්නට ඕන ආවම අවාසියක් වෙන්නට ඕන කෙනෙකුට අවාසියක් වෙනවා නම් ඒ අවාසියට වඩා අපි ඊට වඩා පිළිසල යහපතක් අපි කරන්නේ අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ ඇතැම් විට අපට සමාජයේ බොහෝ විට සමහර ඇත් එක හුඟා සංවේදීව විහිළුතාලු කරනවා සමිපැසුරු කරන්න බෑ ඇත්තෙම එහෙම කරන්න පුළුවන් කරුවොත් අනිත් කරන වැඩ හුඟාක් ඒවා අතපසු වෙනවා ඇත්තෙම අපි හිතලම නොකරන්නේ ඒවා එහෙම වෙන වෙලාවල් තියෙනවා අපි අතින්. එහෙම අපි දන්නෝ පැහැදිලිව මේකෙන් එයාට අවශ්‍යයක් වුණත් ඇතැම් විට ඊට වඩා වෙන පිළිසෙඩ යහපතක් ඉන්නේ ඒකයි. ඒ අනිත්‍යයට වෙන යහපත සලකලා අර පොඩි දේ අපි ඇතැම් විට ස්කිප් කරනවා කියන්නේ නේද? ස්කිප් කරනවා කියලා නේද කියන්නේ? ඒකට මග අරිනවා හරිය අතම. ඔව්. මේ එහෙම වෙන වෙලාව තියෙනවා ඇත්තේ. මන්නේ ඒ වගේ අපි නිතරම මෛත්‍රිය දක්වන්නට ඕන. ඒක හොඳ දෙයක්. ඇත්තෙම මග තොටේදී වුණත් මේ ඇත්තෙම මේ ලොකු මිනිසෙකුට යහපතක් නෙවෙයි. ඇත්තෙම පොඩි සතෙක් ඇතැම් විට වාහනයකට අහු වෙන ගියත් ඒ සතා වුණත් අරන් තියන්න පුළුවන් නම් පැත්තකින් ඒකත් අපි කරන්න ඕන. කරන්න පුළුවන් නම්. පුළුවන් හැබැයි ප්‍රීවේකෙදී අපිට කරන්න බෑ. අන්න ඒකයි. අපි ප්‍රඥාවෙන් කරන්නේ කියන්නේ මෙන්න මේකයි. ඇතැම් විට ප්‍රීවේ දීමේ තියනද සම්මනේ වෙනසක් බුදුහාඳුරන්ට දෙන්නේ ඒකද? ඔය ඇත්තෙම ආනිසංසවල පැහැදිලි වෙනසක් තියෙනවා. ආනිසංසවල පැහැදිලිම වෙනසක් තියෙනවා. බුදුහාමරෝ දක්ෂිණ විභංග සූත්‍රෙත් දැක් වෙනවා. තිරිසංගත සතෙකුට හරි අපි යමක් දෙනවා නම් පිනක් සිද්ධ වෙනවා. නැත්නම් නමුත් ඊට වඩා පිනක් සිද්ධ වෙනවා දුස්සීල වුණත් මිනිසෙකුට දෙන එක. දුස්සීල මිනිසෙකුට වඩා යහපතක් වෙනවා සිල්වත් මිනිසෙකුට දෙන එක. සිල්වත් ගිහෙකුට වඩා ආනිසංසයක් වෙනවා සිල්වත් හාමුදුරුවන්ට දෙන එක. ඔහොමම කියලා බුදුහාමරෝ දැක්කාම අනුපිළිවෙලක් තියෙනවා ආනිසංසවල. හැබැයි එකක් මතක තියාගන්න. ආනිසංස ලැබෙන පැත්ත වෙන පැත්තක් තමන්ගේ පර්සනලිටිය දිනන පැත්ත වෙන පැත්තක්. මේක දෙකක්. හොඳට මතක තියාගන්න. මේක දෙකක්. නමුත් මේ දෙපැත්තම හැම බුදුහාමර කියලා තියෙනවා. මොකද මේ කුසලයේ සිද්ධ කරගෙන මිනිස්සු සුගතිගාමී වෙන්නත් ඕනේ. ඒ නිසා සුගතිගාමී වෙන මාර්ගයක් කියලා තියෙනවා. බුදුහාමර නිතරම මාර්ග දෙකක් දේශනා කළා. එකක් ස්වර්ග මාර්ගය, අනිත් එක මොක්ෂ මාර්ගය. ස්වර්ග මාර්ගයේදී තමයි අපි ආනිසංස බලන්නේ සිල්වත් ගුණවත් අය හොයාගෙන යන්නේ. හැබැයි මොක්ෂ මාර්ගයේදී කරන්නේ කෙලින්ම අපේ පර්සනලිටිය දිනුන එක. පර්සනලිටිය දිනුන වෙද්දී අපේ ලෝභකම අඩුවීමේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ. ඒ ලෝභකම අඩු වෙන නම් අපි ඩොලර් 100ක් වියදම් කරනවා නම් ලෝභකම අඩු වෙන්න සත්තුන්ට ඩොලර් 100ක කෑම අරන් දුන්නත් හාමුදුරු කෙනෙකුට ඩොලර් 100ක කෑම අරන් දුන්නත් ලොකු වෙනසක් නෑ පර්සනලිටිය දිනුීමේදී. ලෝභය අඩු වීමේදී එකම මට්ටමේ දෙපැද්දෙම වෙන්නේ. හැබැයි ආනිසංසවල වෙනසක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුර කිව්වේ නෑ දෙපැත්තරම සමානයි කියලා. ඒ නිසා බුදුහාමුදුර නිතරම කිව්වේ ඊටාම පුණ්‍යශේස්ත්‍රවල මේ දන් දෙන්න කියලා. වැඩිහිටුණා සිල්වත් ගුණත් ඒ කිරේ දීලා මේ ආනිසංසය ගන්න කියලා කිව්වා. හැබැයි බෝසත්වරුන්ගේ ලක්ෂණය තමයි. බෝසත්ව චින්තාව තමයි බලන්නේ දෙන කෙනාගේ ගුණය නෙමෙයි බලන්නේ. ඒක ලබන කෙනාගේ ගුණය නෙමෙයි බලන්නේ. බලන්නේ ලබන කෙනාට කොච්චරනම් අවශ්‍යද කියලා එක. කොහේ හැතැම්මිට හාමුදුරු කෙනෙක් බඩගිනි නැති වෙන්න පුළුවන්. නමුත් බඩගිනින් එන ගිහියෙක් වෙන්න පුළුවන්. ඇතැමිට මේ කෙනා දෙන්නේ ඇතැමිට ඒ ගිහියට දෙන්නේ. ඒ වෙලාවෙදි දෙන්නේ. මොකද හොඳම උදාහරණය තමයි වෙස්සන්තර ජාතකය. වෙස්සන්තර ජාතකයේදී බුදුහාමර අපි මිට කලින් කියපු කතාව. වෙස්සන්තර රජතුමා, ඒ රජතුමා අර ජෝජක බමුණාට දරුවන් දන් දෙනකොට ඒ දරුවන් දන් දුන්නේ අර දුස්සීල බ්‍රාහ්මණයෙකුට. තමන්ගේ S2 වගේ හිටිය දරුවෝ දෙන දන් දුන්නේ. ඒ දන් දුන්නේ ඉහෙළම දෙයක් ප්‍රාර්ථනාවෙන්, බුද්ධත්වයේ ප්‍රාර්ථනාවෙන්. ඒ දරුවෝ දෙන පස්සේ බේරුණේක වෙනම කතාවක්. නමුත් ඒ අත්හැරීම නිසා මේ මහ පොළොව කම්පා වුණා. මහ පොළොව හෙල වුණා ඒ දානෙට. ඒ සෙලුණේ ආනිසංසය නිසාවත්, අර බමුණාගේ තියෙන සිල්වත්කම නිසාවත් නෙවෙයි. ඒ කම්පා වුණේ මියාගේ ඉහෙළම සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් මේ කලේ. අන්න ඒක තමයි බෝසත්ත්ව චින්තාව කියලා කියන්නේ. ඒක ඉහෙළම පර්සනලිටියකින් කරන දෙයක් ඒක. ඒ නිසා ඒ පැත්තත් බුදුදහමේ අගය කළා තියෙනවා. අනිත් දේ තමයි වැදගත්ම කාරණේ තමයි මාර්ග බලවලින් ඉහෙළට යද්දී. කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි ස්ටෙප්ස් යද්දී ඉහෙළට යද්දී දෙන කෙනාගේ ගුණ එච්චර බලන්නේ නැහැ. ගන්න ඒ දාණය ගන්න කෙනාගේ ගුණ එච්චර සැලකන්නේ නැහැ. පොදුවේ සමස්තේම ගුණ හිතලා දෙන්නේ. දැන් උදාහරණයකට හොඳම සූත්‍රය අපි නිතරම ඒ සූත්‍රයේ කරුණු අපි ගන්න එක දෙක උදාහරණ ගන්නවා. හත්තිගම් උග්ග කියන සූත්‍රය. උග්ග කියන ගෘහපතියා අනාගාමී කෙනෙක්. මේ අනාගාමී කෙනා නිතරම ගෙදර දන් දුන්නා. හේට දානයක් දෙනවා නම් අද රෑ ඇවිල්ලා දෙවිවරු ඇවිල්ලා මෙයාට කියනවා හේට දාන්න එන හාමුදුරන්ගේ මාර්ගඵල ගැන කියනවා. ඒ තරම් දෙවියොත් එක්ක සම්මතයක් තියෙන මිත්‍රෙක් කෙනෙක්. හේට දානෙට එන ඔබගේ ගෙදර දාන්න එන අවල් හාමුදුරුව සහතන් වහන්සේ කෙනෙක්. අවල් හාමුදුරු අනාගාමී කෙනෙක්. ආවල්හාමුදුරු සෝවන් කෙනෙක්, ආවල්හාමුදුරු සිල්වත් කෙනෙක්, ආවල්හාමුදුරු දුස්සීල කෙනෙක් කියලා කලින් දවසේ ඇවිල්ලා කියනවා. එතකොට මේ තැනැත්තා දානය දෙන්න යද්දී එන හාමුදුරුවෝ ඔක්කොගෙම දන්න විස්තරේ දැනගෙන තමයි දාන දෙන්න යද්දී. හැබැයි මොහු කියනවා මං දානේ බෙදද්දී කිසිම වෙනසක් නැතුව හැම දෙනාටම සමානව දානේ බෙදනවා කියන්නේ. අන්න වෙනස. දානේ දෙනකොට මූණ දිහා නෙමෙයි බලන්නේ පාත්‍රය දිහා බලන්න. මූණ බලන නෙමෙයි දානේ බලන්න පාත්‍රයට කොච්චර අඩුද කියන එක පාත්‍රය දිහා බලන්න. අන්න එතෙන් තේරෙන මානසිකත්වය. ඒක වෙනම පැත්තක් ඇත්තේ මේක ඒක හුඟක්ම කතා කරන පැත්තක් ඒක. දෙනෙක් එක්ක වෙලා හැමදාම අර ඩවුන්ටවුන් දුප්පත් මිනිස්සුන්ට දෙන්න. ඒකේදී සමහර අය එළිදු ට්‍රක් ගන්න මිනිස්සුන්ට මොනවද අපි දන්නේ නැහැ. සමහර එහෙම කියනවා. ඉතින් ඒ දාන දෙන්නේ අපේ චේතනාවෙන් දුප්පත්. ඒකේ වෙනසක් තියෙනවද? ඔව් ඇත්තෙම අනිසංසයක් වෙනවා. හොඳ හිතින් දෙන්න. ඒ අය ඩ්‍රග්ස් ගන්නවද ඒ වගේ සූදු කරනවද ඒක හිතන්න එපා. පාරේදී ඉන්නේ. ඔව් දන් දෙන්න යද්දී දීලා හිත නරක් නොවන විදියට දෙන්න. දීලා හිත නරක් වෙනවා නම් දෙන්න පෙතින්ට. දීලා හිත සතුට වෙන විදියට දෙන්න. ඒකයි බුදුහාමර නිතරම කිව්වේ කත්ත දාසබ්බන් කියලා කෙනෙක් ප්‍රශ්නයක් කොතෙන්ද දෙන්නේ කියලා. යම් තැනක ප්‍රසාදයටපත් වෙනවා නම් එතෙන් දන් දෙන්න කියලා. පැහැදීමක් නැත්තම් දෙන්න එපා. පැහැදෙන තැනකට දෙන්න. දෙන වෙලාව විතරක් නෙවෙයි. දීට දුන්නට පස්සෙත් දොස් නොකියන තැනකට දෙන්න. දොස් කිව්වත් මොකද සමනල? ඈ මට එහෙම එකක් වුණා. මම ගිහිල්ලා අපි ඒගොල්ලන්ට කෙටල් ගෙඩිත් ගෙනිච්ච දෙන්න මේ ඩවුන්ටවුන්. දීලා අර කෑම ඉවර වෙලා අනුමත ඉතුරු කෙටල් ගෙඩි දුන්නම කියනවා අපි රිලව්ද කියලා ඇහුවා. කියලා බැන්නා. ඒගොල්ලන්ගේ මානසික ඔව් අපි ඇත්තෙම අපි ඒ තැන්වලදී අපි ඇත්තෙම හිත නරක කරගන්න හොඳ නැහැ. එහෙම හිතනකොටම මේ පැත්තේ ස්විච් එක සමන් දාගන්න. මේ පැත්තේ හිතන ආනේ මේ අපි දන් දුන්නේ මේ මානසික රෝගීන් කියන කෙනෙකුට කියලා හිතන්නේ. එතකොට දුකක් එන්නේ නැහැ තමන්ට. තමන් කරේ කිරෙන්නේ නැහැ. මානසික රෝගියෙක් අපට බනිනකොට අපි ඔව් මානසික රෝගියෙක් අපට බනිනකොට අපි දුක් වෙනවද? කේන්ති ගන්නවද? එහෙම ඇත්තෙම මානසික රෝග තමයි ඒවා. නැති කෙනෙකුට එහෙම කියන්න බෑ. නැති කෙනෙකුට එහෙම අපි හිත නරක කරගන්න හොඳ නැහැ. අපි හොඳ හිතින් දුන්නේ, අපි සතුටෙන් දුන්නේ, අපි පිනක් කරගත්තේ කමන්නේ බෑනට කියලා ඉච්චර ගන්න වේවා. ඇත්තෙම හොඳම දේ තමයි අනිත් එක අඩුපාඩු කංගලිය ස්විච් එක මේ පැත්තෙන් දාගන්න. මොකද ස්විච් එක මෙයා පොඩි මානසික ආබාධයක් ඉන්නේ කියලා දාගන්න ඉච්චරයි. අපි හිත නරක කරගන්න හොඳ. අපි කරන දෙයින් තියලා සතුට වෙන අපි හොඳ හිතින් දුන්නේ, අපි මහන්සියෙන් හම්බ කරපු දේ දුන්නේ, අපි දේලා අපි සතුට වෙලෙන්න. එයා ඒක කළා මොනව දේවල්ද කරන්නේ ඒ වැඩි හිතන්න යන්න එපා. ඇත්තෙම හාමුදුරු කෙනෙකුට දෙන වාසිය මෙන්න මේක. ඇත්තෙම සිල්වත් ගුණවත්යට දෙන එකේ වාසිය මේක. ඔව් ඒ දේ දීලා පස්සෙත් අපට සතුට වෙන්න. යා බණ කියන බණ කියනකොට හිත පහදිනවා. ඒකේ නානේ ඒකෙන් දිනු වෙනකොට යා බණ කියනකොට අපි සතුට වෙනවා. මේක තමයි ඇත්තෙම සිල්වත් ගුණවත්යට දෙන එකේ වාසිය. ඒ නිසා තමයි මේ දක්ෂිණ විමංග සූත්‍රයේ මේක අනිසස්ස කිව්වේ. හැබැයි ඒක විතරක් කියන්නේ. හැබැයි එහෙම උණයි කියලා හාමුදුරන්ට විතරක් දෙන්න කියලා බුදුහාමර කොහෙවත් කියලා නැහැ. අන්න ඒකයි. දැන් බුදුහාමුදුර වෙනත් ආගමික අය බෞද්ධ වෙනකොට බුදුහාමුදුර පොරොන්දු කරවා ගත්තා. බෞද්ධ වෙනවනම් මගේ සරණ යනවනම්, තෙරුවන් සරණ යනවනම් ඔබ කලින් සාසුරට දීපු දාන එහෙමම දෙන්න කියලා. ඒව කිසිම දෙයක් වළක්වන්න එපා කියලා. දැන් නිගණ්ඨනාද පුත්තගේ මාකලි ගෝසාල ගිහම ගෝලෙ ගවිලා මහණුණා. සමහර අය මේ බෞද්ධ වුණ බුදුහාමුදුරන් සරණ ගියා. බුදුහාමුදුරෝ සරණ යනකොටම බුදුහාමුදුරන්ගේ දහම පිළිපදින මට්ටමට එනකොට බුදුහාමුදුරෝ කලෙම පොරොන්දු කරවා ගත්තා ඔබ කලින් දීපු දන්වැට එහෙමම දෙන්න කියලා. මේක තමයි බෞද්ධ න්‍යාය. ඒ නිසා බුදුහාමුදුරන් ශ්‍රාගෙන විතරක් දෙන්න කියලා කියන්නේ කියලා නෑ කොහෙවත්. හැබැයි මේක දුනොත් විශේෂ අනිසංසයක් තියෙනවා. තමන්ටම දැන් අපි දන්නවා සමහර අය තමන්ගේ දරුවන්ට වගේම ආදරණ සලකන පෙළක් අය. නැත්නම් මෙතන සමාජයේ දවසට වාර ගාණක් කතා කරලා අහන තොරතුරු කුණු ටික අරන් ගියාද මෙහෙම වුණාද හොදන අයවද පුදුම හිතෙන සමහර අයත් එහෙම තමන්ගේ ජීවිතෙන් වැඩිපුර වාර ගාණක් දවසට මේ පන්සල ගැන හිතන සමහර අය ඉන්නවා. ඇත්තෙන්ම ඒ අය ලොකු කුසලයක් එකකින් කරගන්නවා. දැන් දාන්න නැත්තම් උනත් මේ පිනතුණුනත් කොහොම ශ්‍රද්ධාවෙන් මහන්සිලා අපි දන්නවා. එතකොට දවසක්ම මහන්සිලේ දාන උයලා දාන උපකරණ හදලා ඒ ඇත්තෙම ඒ කරන කැපවීමට හාමුදුරුවන්ගේ පැත්තෙන් යම් කිසි ප්‍රතිචාරයක් මේ අතන ලැබෙනවා. ඇත්තෙම හාමුදුරුව හොඳින් ඉන්නකොට, හොඳට ඉගෙන කියා ගන්නකොට, හොඳට බණ කියනකොට, හොඳට සංවරශීලීව ඉන්නකොට මේ අතන සතුටක් ඒක. ඒ නිසා තමයි බලන්න ওই අජාසත් රජතුමා. අජාසත් රජතුමා දවසක්ද බුදුහාමුදුරුව හමු වෙන්න ආවා. බුදුහාමුදුරුව හමු වෙන්න එනකොට හාමුදුරුව සිය ගාන කැලේ භාවනා කරමින් හිටියේ. තාම තාවුණ වයසේ හාමුදුරුවෝ මේ හාමුදුරු දැකලා මේ රජතුමා පුදුමයට පත් වුණා. මෙච්චර වයසේ මේ වයසේ ඉන්න අය මෙච්චර සංවර වෙන්නේ කොහොමද කියලා. ඒ විතරක් නේ අජස්ස රජතුමා කියනවා, අනේ මගේ පුතත් මගේ පුතාටගේ උදායි භද්‍ර කියලා. මගේ උදායි භද්‍ර පුතත් මේ මගේ සංවර වෙනවා නම් මට කොච්චර සැනසීමක්ද කියලා. ඇත්තෙම මේ ඇත්තන් සලකන සිව්පසෙන් සලකන මේ හාමුදුරු හොඳට සිල්වත් ගුණවත් ඉන්නකොට හොඳට සේවයක් කරනකොට ඒ ගෞරවය මේ ඇත්තන්ටත් ලැබෙනවා. ඇත්තෙම මේ ඇත්තන් දෙන ශක්තිය තමයි අපි මේ ඔක්කොම කරන්නේ. අපි හම්බ කළේ නෙමෙයි. ඔව් මේ අපි ඇවිදිනවා නම් බණ දහම් කියනවා නම් මේ ඇත්තන් දෙන බට්ටිකෙන් ශක්තිය තමයි ඔක්කොම කරන්නේ. මේ ලිපි ටයිප් කරන්නේ, මේ බණ කියන්නේ, මේ අතුපතු ගාන්නේ, මේ ඈත පන්සලේ බණ කියන්නේ ඔක්කොම කරන්නේ මේ ඇත්තන් මහන්සිලා හම්බගෙන සල්ලි වලින්. අපේ යාමල තාතර සල්ලි වන්නේ ඇත්තෙම. මේ ඇත්තන්ගේ ඒ ශක්තිය තමයි මේ එතකොට මේ ඇත්තන්ටත් ඒව හිතනකොට හිතුවත් නැතුණත් ඒ පිනෙන් ලැබෙන කොටසක් ඇත්තෙම. ඒක ආනිසංසය ඇතැම්මිට තමන්ගේ දරුවෙකුට දුන්නට වඩා ආනිසංසයක් මේකෙන් ලැබෙනන්නේ. ඒක ගැන හිතනකොට ලොකු කුසලයක් තමයි වැඩෙනවා. ඒ නිසා දාන ගැන කරත් ගන්න දෙපැත්තම අපි හිතන ඕන. එක පැත්තක් ඒ පුද්ගලයාගේ තියෙන ගුණය ගැනත් හිතන්න ඕන. හැබැයි බෝධිසත්ව චින්තා කියලා කියන්නේ ලැබෙන කෙනාට වඩා ඒකේ අවශ්‍යතාවය බලන්නේ තමන්ගේ ලෝභය කොයිතරම් අඩු වෙනවද කියන එකයි යා බලන්නේ. ඇතැම්මිට හාමුදුරන්ට දීලත් ලෝභය වැඩි වෙනවනම් ඒක බෝසත් චින්තාවක් නෙවෙයි. ඒ හාමුදුරන්ට දාන දීලා කීර්තියක් බලාපොරොත්තු වෙනවනම්, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවනම් ඇත්තෙම අපිට පිනක් වෙලා තියෙනවා. පිනට ලොකු හානියක් වෙලා නැහැ. නමුත් අපේ පර්සනලිටි වැඩි වෙලා නැහැ. තමන්ගේ ලෝභය අඩු වෙලා නැහැ. අපින් දානයකින් බලාපොරොත්තු වෙන ප්‍රධාන ආනිසංසය අපිට ලැබිලා නැහැ. අන්න ඒකයි. ඒ නිසා අපි දෙපැත්තම ගැන හොඳ බැලන්ස් එකක් නිතරම තියෙනවා. දැන් මේ කරුණවලදී නිතරම තමන් හැම දෙයකින්ම මේ හැම දෙයකින්ම වෙන්නේ අන්තිම ලක්ෂණය තමයි තමන් මේ පොඩි පොඩි දේවල්ට කලකිරෙන්නේ නැහැ. තමන්ට කෙනෙක් බැන්නෑ කියලා හරි, තමන්ට නොසලකා හැරියා කියලා හරි, තමන් කරපු හොඳ දෙයකට ගුණ නොකියුවා කියලා හරි තමන් කලකිරෙන්නේ නැහැ. ඔව්. තමා දැන් මෙහාට උදව් කරන හුඟක් ඇත්තෙන් මෙහෙම කීර්තියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර ලොකු ගණන් දෙනවා. හාමුදුරන්ට දෙනවා. දැන් මිට මේ හරියට උදව් කරන නමක්වත් කියනකොට කැමති නැහැ. ඇතැම් විට එක හාමුදුරු කෙනෙකුට දෙන දේ අනිත් හාමුදුරන්ට නොදෙන දෙන පළක් කරනවා. ඒ තරම්ම ඒ දෙයක් බලාපොරොත්තු වෙන්නේ ඒ කට්ටිය. ඒකෙන් කියන්නේ මේ දෙන්නම කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒ දෙද්දි ඒ කට්ටිය කොච්චර ඉහළ මානසිකත්වෙන්ද ඒක කරන්නේ කියන එක. අන්න ඒ තුලින් තමයි තමන්ගේ කොච්චර මේ දේ කිරීමෙන් තමන්ගේ ලෝභය කොච්චර අඩු වුණාද කියන එක මතය තමන්ගේ සාර්ථකත්වයට රඳා පවතින්නේ. එතෙන්ට අපි අන්තිමට වෙන්න ඕන. ඇත්තම අපි මේ කතා කරමු හිටියේ ධම්ම රිෆ්ලෙක්ෂන් එක. ධම්ම රිෆ්ලෙක්ෂන් කියන්නේ මේ ධම්ම රකෙද්දි තමන්ගේ ළඟ අමනාපකම් අඩු වෙන්නට ඕන. හිත ගැටෙන සබහ වැඩි වෙන්න ඕන. හිත ගැටෙන සබහ අඩු වෙන්නට, මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. අනිත් දේ අනිත් කෙනෙකුට අපිව ඉක්මනට කලබලයටපත් කළා අපිව මානසික වටන්න පුළුවන් ගතිය අඩු වෙන්න ඕන. දැන් ඇත්තම කැම්පස් වල රැග් එක දෙන එකත් ලංකාවේ ඇත්තම ලොකු දියුණුවක් වෙනවා ඒකින්. ඉවසීමක් ඇති වෙනවා ඇත්තම. Taman නොකරපු අරිද්දොට මේ කනට කළ බනිනවනේ ඉන්නේ පළක් අයනේ. කුණු හරපෙන් බනිනවනේ ලංකාවේ. පැය ගණන් විනාඩියක් දෙකක් නෙවෙයි. මේ ඒකෙන් ඇත්තම ලොකු ඉවසීමක් ඇති වෙන එක. අපි හොඳයි කියලා අගය කරන්නේ. නමුත් ඇත්තෙන්ම මේවට ශක්තිමත් මුහුණ දෙන්න පුළුවන් නම් අපේ දිනුවක් වෙන්නේ. අනිත් දේ තමයි අපේ ළඟ අවංක බව කියන එක වැඩි වෙන්නට ඕන. මේකත් ධම්ම රිෆ්ලෙක්ෂන් එකේ එක ලක්ෂණයක්. එකක් මෛත්‍රිය වැඩි වෙන්නට ඕන, හිතේ ගැටෙන ස්වභාවය අඩු වෙන්නට ඕන. අනිත් දේ අවංක බව. දැන් කරණීමිත සූත්‍රයේ උජෝච සෝජෝච කියලා දෙපාරක්ම කියලා තියෙනවා. දැන් වෙන සයිකොලොජි වල හැම තැනදීම එකපාරයි කියන ඔනෙස්ටි කියන එක. බුදුහාමර දෙපාරක් කියලා තියෙනවා. අවංක නෙමෙයි වඩාත්ම අවංක වෙන කියලා. තමන් දෙයක් කරද්දි තමන්ම හිතලා බලන්න ඇත්තටම මම මේක කරන්නේ මොකටද කියලා. එතකොට තමන්ට තේරෙනවා ඔක්කොම තමන්ටම තේරුම් ගන්න උනා අනිත්‍යයෙන් සර්ටිෆිකේට් ඕනේ. තමන් මේක කරන්නේ තමන්ගේ ලෝභය ද්වේෂය අඩු වෙනද කියලා තමන්ම බලන්න. මුලදීම මේක නැති වෙන පුළුවන් ටිකෙන් ටික අපිට මේක හදාගන්න පුළුවන් පස්සේ. ඒ නිසා අවංක භාවය අවංක බයික ලක්ෂණය තමයි ඇත්ත කතා කිරීම. නමුත් ඇත්ත කතා කිරීම විතරක් නෙවෙයි ඇත්තෙම. අපි රැකියාවකින් වැටුපක් ගන්නවා නම් ඒ ගන්න වැටුපට නොදෙවෙන විදිහට අපි වැඩ කරන්න ඕන. අවංකව එතෙන්ට සේවයක් කරන්න ඕන අපි. ඒකත් අවංක භාවයේ ලක්ෂණයක්. එතනින් ධම්ම හැම අංශකීම මේක පුළුවන් තරම් අපේ ජීවිතේට වැඩි වෙන්නට ඕන. මොකද ධර්මයෙන් ඉහළට යන්න පුළුවන්කම තියෙන්නෙම මේ අවංක භාවයත් එක්ක. ඒකයි. අනිත්‍යයට හුඟා කීතවත්ව දැක්කාම හායි කියනවත් ඒව විතරක් නෙවෙයි ඇත්තේ. මේවත් හොඳයි, මේ සමාජයන් මේවත් තියෙන්න ඕන. නමුත් එතනින්ම නෙමෙයි මේ අවංක භාවයේ තීරණ නෙමෙයි. තමන්ගේ හදවතේම මේ අවංක භාවය හැම තැනදීම මේක තියෙන්න ඕන. මේක බණහන වෙලාවේදීවත් විතරක් නෙවෙයි මේක ජීවිතේ හැම තැනටම විහිදිලා යන්නට ඕන මේ. ඊළඟ ලක්ෂණය තමයි ප්‍රඥාව වැඩි වෙනට ඕන. IQ එකත් ලොකු සාධකයක් ඇත්තෙම. IQ එක තමයි බුදුදහමේ ඇත්තෙම IQ එක තමයි දැන් අපි මේ කතා කරන්නේ යන්නේ මාතෘකාව. IQ එක කියන්නේ ඇත්තෙම උපතින් ගෙනාවු ශක්තිය කියන එක. ඒක අලුතෙන් ඇති වෙන්නේ ඇත්තෙම අලුතෙන් ඇති වෙන්නේ ටිකයි. 70%ක් විතරම අරගෙන එන්නේ. අධ්‍යාපනයෙන් ඇසුරු කරන්න ඇගෙන 30%ක් විතර තමයි වැඩි වෙන්නේ ඇත්තෙම. ඒක සසරේ දිගේන ලොකු දෙයක් තමන්ගේ තියෙනවා. ඒක දැන් ලංකාවේ විශ්වවිද්‍යාලේ තේරෙන හුඟාකේ IQ එක ඉහළ ඇත්තෙම. ඉන්ටෙලිජන් ක්වොලිටි එක වැඩි යාගේ. මොකද දැන් ලංකාවේ එකේ පන්තියට ළමයි 100ක් දැම්මොතින් ඉස්සරනම් 90 ගණන් කළ තිබුණා 1.2ක විතර ප්‍රමාණයක් මේ කැම්පස් එන්නේ කියලා බේරලා වෙයි. ඒ කියන්නේ ඉහළම දක්ෂතාව තියෙන පිටස තමයි එන්නේ අන්තිමට. ඇත්තෙන්ම ඒක ප්‍රධාන සාධකයක්. ධර්මයේ තේරුම් ගැනීමෙන් ඒක වැදගත්. මොකද එහෙම නැති කෙනාට කොච්චර කිව්වත් මේක තේරෙන්නේ නැහැ. මේක වෙන විදියකට හිතන්නේ ඇතැම් විට. Tamanට වාසි ටික විතරයි ගන්න සමාට. හරියට යන්නේ නැහැ මේක. IQ එක ප්‍රධාන සාධකයක්. බුදුහාමුදුරෝ ඇත්තෙම මේක වෙන විදියකින් කියලා තියෙනවා. වෙන විදියකින් කියලා තියෙනවා. ඒක තමයි අපි දැන් කතා කරන්න යන්නේ ඇත්තෙම. ඒකේ ප්‍රධාන ලක්ෂණය තමයි කර්මඵල අදහන ස්වභාවය. Taman කරන දේ හොඳ නරක අනුව Tamanට විපාක ලැබෙනවා කියන එක තමයි ඒකේ පළවෙනි පියවර. ඒ කියන්නේ අපේ GP එක ඉහළ එක නෙමෙයි මේ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ IQ එක බලන් GP එක ඉහළ නම් එහෙමනේ. නමුත් ඒකෙම නෙවෙයි ඇත්තෙන් බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් ඇත්තම විට අකුරක්වත් බැරි කෙනෙක් වෙන බුල. දැන් චුල්ලපන්තක හාමුදුර මාස 4කට ගාතව පාඩම් කරගෙන බැරි වුණා. ඔව්. නමුත් ඒ පැත්ත ලිටරසි එක නෙමෙයි බලන්නේ. ඒකත් ඇත්තෙන් මේ පැත්ත දිනෙච්චකම අර ඔක්කොම ඇති වෙන ස්පේස් එක පිරුණ සම්පූර්ණයෙන්. දැන් හතරම් හාර මාසිකෙන් ගාතව පාඩම් කරගන්න බැරි වෙච්ච චුල්ලපන්තක හාමුදුර රහත් වෙච්ච ගමන් මුළු ත්‍රිපිටකයම පාඩම් වුණා. ඒ ස්පේස් එක පරස් ගන්න පිරෙනවා. ඒක පුරවන්න අමාරු වන්නේ. කර්ම ශක්තියනේ බුද්ධියේ ස්වභාවයක්, මානසික ස්වභාවයක් ඇත්තේ මේක. මොකද ඒ පැත්තට අර පැත්තට ඇරෙන ඔක්කොම ටික ඊට පස්සේ අවකාශය ඇරෙන ඔක්කොම එනවා ඊට පස්සේ දැනුම ටික එනවා. මේ ඒක පළවෙනි ස්වභාවය. ඒක දෙවෙනි එක තමයි මේ හේතුඵල ධහම තේරුම් ගන්න තමන්ගේ දක්ෂතාවය. හේතුඵල ධහම කියන්නේ අනිත්‍යතාවය. හැම මොහොතකම ඇති වෙන නැති වෙන ස්වභාවය. මේ අපේ ඇස කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් ගන්න මේ අත්දැකීම හැම මොහොතකම ඇති වෙලා ඇති වෙන නැති වෙන ස්වභාවය මේක. මේක ප්‍රසන්න මොමන්ට් එකේ එක්ස්පීරියන්ස් එකක් කියන එක නුවණින් දකින්නට ඕන. ඒක මුලදී ඇත්තෙන්ම බලෙන් අපි ඇති කරගන්නේ. තාමත් අපි හැම දෙනෙක්ම බලෙන් ඇති කරගන්නේ. ඕනකමින් කොන්ෂස්ලි තමයි ඇති කරන්නේ. නමුත් මේක ප්‍රැක්ටිස් කරලා ගිහිල්ලා අන්තිමට අපිට අන්කොන්ෂස්ලිම දැනෙන දවසක් තියෙනවා. හැම මොහොතකම බලනකොටම දන්න මේක දැනුීමේ රූපේ පහළුනේ කියලා. ඒ කියන්නේ ඔව් ඒක තමයි ඉහළ දිනුවක් කියලා කියන්නේ. ඒක දිනුවා ඉහළ දිනුවක් කියන්නේ. ඒක නමුත් ඒ මට්ටමට එනකම් අපට මේක ඇප්ලයි කරන්න පුළුවන්. රහත් වෙනකම් අපි බලාගෙන ඉන්න ඕනේ අන්න ඒකයි. 10 විතර 20 සත්‍යයේ මේක ඇප්ලයි කරපු ප්‍රමාණයට අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අවසාන ෆයිනල් ගෝල් එකට එන්නම ඕනේ. ෆයිනල් ගෝල් එකට ළඟා වෙමින් ඒ මගේදී අපට මේක අපේ දක්ෂතාව ඇති කරගත්තු ප්‍රමාණයට අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි අනිත් දේවල් වෙනස් වෙද්දී අනිත් දේවල් සමන් කැමති විදිහට නොපවතිද්දී අනිත් දේවල් සමන්ට පාලනය කරන්න බැරි වෙද්දී තමන්ට ඇතිවන මානසික පීඩාව තමයි අඩු වෙනවා. මේක තමයි ලක්ෂණය. ඒ නිසා මෙන්න මේ ටික දිනු කර ගැනීමේදී මේක තමයි ධම්ම රිෆ්ලෙක්ෂන් එක කියන්නේ ඇත්තෙම. ධම්ම රිෆ්ලෙක්ෂන් එක කියන්නේ මේක. එතකොට මෙන්න මේ ධම්ම රිෆ්ලෙක්ෂන් එකේ මේ ටික තමයි තමන්ට තියෙන විසිබල් රිසල්ට් ටික. තමන් දැන් ඉස්සර වගේ අමනාප වෙන ගතිය අඩු නැන් ඔන්න ටිකක් දිනුවත් තමයි. ඔව් තමන් දැන් එන්නේනම අවංක නම් ඕන දිනුවක් තමයි. තමන්ගේ ළඟ එන්නේනම මෙන්න මේ නුවණ වැඩි නං කර්මඵල අදහන විශ්වාසයේ වැඩි නං එන්නෙන්න තමන් හොඳ කර්මයන් කරන්න එන්නෙන්නම අයහපත්්‍ය වලින් එන්නෙන්නම අඩු වෙනව නම් ඕන දිනුවක් තමන්ගේ. ඒ වගේම තමන්ට මේ අනිත්‍යතාවය එන්නෙන්නම පේනව නම් ප්‍රකට දවසට මේක දැනෙන හිතෙන වාර ගන්න වැඩි නං ඕන දිනුවක් තමන්ගේ. එතකොට මෙන්න මේ දිනුවේ හැකියතාවු වේගෙන් ඇති කර ගන්නට ඕන. ඇයි ඒකට හේතුව අපිට වේගෙන් අපේ ශරීර දුර්වල වෙන්නේ යන්නේ. දැන් අවුරුදු 30-40 යනකම් ලස්සන වෙනවා වගේ පේනවා. ඊට පස්සේ එක පාරටම වගේ පල්ලෙහාට යනවා. මේ ඔක තමයි ලක්ෂණය. කැමති වුණත් නැත්නම් ඔක තමයි යථාර්ථය. මේ ඒ නිසා අන්න ඒ දුර්වල වෙනට වඩා වේගෙන්ම ඇතැමිට අපට එහෙම වෙනවද කියලා පේන්නේ නැහැ නේද? අපි නොඑක උපක්‍රම වලින් වෙනස් කරගෙන ඉන්නේදී. නමුත් එක පාර උපක්‍රම ටික අයින් කරගත්තු ගමන්ම ඔන්න හොඳට කවුද තමන් කවුද කියලා හොඳට පේන ගන්නවා. ඔව්. නමුත් කමන්නේ එහෙම හොඳට ලස්සන තියෙන එක නෙමෙයි කියන්නේ. හොඳට ඉන්න. නමුත් තමන් අවංකව තේරුම් ගන්න තමන්ගේ ශරීරය වෙන්නේ මොකද්ද කියන එක. එහෙම අපි නැතු අපිටම අපි මේක සංගවගෙන හිටියොත් අපි එක්තැන් වෙනකම් අපි දන්නේ නැහැ. අපිට ලොකු අසනීපයක් හැදිලා දුරවල වෙනකම් අපි දන්නේ නැහැ. හොඳට ලස්සනට ඉන්න, හොඳව ලස්සන ඇඳුම් අඳින්න, හොඳව ලස්සන ආභරණ ඔක්කොම මනකේ ඔක්කොම තාක්ෂණය පාවිච්චි කරන්න. හැබැයි පාවිච්චි කරන ගමන් මේ යථාර්ථය තේරුම් අරගනිමින් ඉන්න. තමන් දුර්වල වෙද්දී මානසිකව නොවැටෙන විදියට තමන් දහමින් ස්ථාවර වෙන්න. මේක හොඳට තේරුම් ගන්න. මොකද මේක විතරයි අපට රැකවරණයක් තියෙන්නේ. අපේ දරුවන්ටවත් අපට පිළිහිට වෙන්න බෑ ඇත්තෙම. අපි අසරණ වෙද්දී. නැත්නම් අපේ දරුවෝ දොස්තරරු වෙන්න පුළුවන්. අපේ ලෙඩ වෙලක් තැන් විදි දරුවන්ටවත් පිළිහිට වෙන්න බෑ අපට. ආනන්ද පංගුවක් කට්ටිය මෙහෙ ඉන්න ඔය දැන් ඔය වයසට යනකොට මේ කියන්නේ ඒගොල්ලන් ඒවා යන් වෙන්ද මේ එක ශල්‍යකර්ම කරනවා. මේ කරනවා ඒක ඔව් කමන්නේ මන්නම් කියන්නේ කමන්නේ ඇත්තෙම ඇත්තෙම මේක මන්නම් කියන්නේ එහෙම කරන්න හැම දිනකටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම කරන්න කෙනෙකුට ලැබෙන්නේ පිනට ඇත්තෙම. දැන් ඇත්තෙම දැන් උපතින් අපි කියනෝනේ ලස්සන රූප සම්පත්තියක් තියෙන්න පින් කරන්න ඕනේ කියලා. සමහර කෙනෙක් උපතින් නැති වුණත් මේ සල්ලි තියනයි මේ රටවල ඉන්නයි මොන වෙනස් කරගන්නවා. ඇත්තෙම මේක ලැබෙන්නේ පිනට ඒකට කියන්නේ. අර කර්මශක්තිය ඔය කර්මශක්තිය වෙනස් කරගන්න පුළුවන් පිනක් ඒ කටියට තියෙනවා. ඒ පින නිසා තමයි මේ පහසුකම් ටිකක් ලැබෙන්නේ. අපි සල්ලි ලැබෙන්නේ මේ තාක්ෂණය ලැබෙන්නේ. ඇතැම් විට සල්ලි තිබුණත් මේ වගේ රටක නොහිටියනම් ඒක ලැබෙන්නේ නැහැ සමහරට. ඒ නිසා ඒකත් ඒගොල්ලන්ගේ පින. ඇතැම් විට අර කර්මශක්තිය දුර්වල කරන විදිය පිනක් මේ කටියට තියෙනවා. ඒ පිනෙන් තමයි මේ ටික ලැබෙන්නේ. අපි ඒක නිග්‍රහ කරන්න හොඳ නැහැ මේක මෙහෙම කියලා. ඇත්තෙන්ම එහෙම කරන්න හැම දිනාටම බෑ. එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ අර පින තියන අයට. ඒ නිසා අපි පිනට නිග්‍රහ කරන්න හොඳ නෑ. නමුත් අපි දැනගන්නට ඕන මෙහෙම ඉන්න කෙනාගේ ස්වභාවයත් මෙහෙම දෙයක්. එයාටම පාලනය කරන්න බැරි දෙයක්ත් තියෙන පැත්තක් තියෙනවා. ඔව් කොච්චර කරත් අපි දුර්වල වෙද්දී අපිට පාලනය කරන්න බැරි පැත්තක් තියෙනවා. අපි මරණයටපත් වෙද්දී ඇත්තම කොච්චර තාක්ෂණය දිනුවත් ඇතැමිට කාලය එදී ගසන්න බෑ අපට. ඔව් ඇත්තෙම Tamanට ඇත්තෙම දැන් බුදුදහමෙන් කියන්නේ මෙතන කාලේ වරුණාට පස්සේ හුඟක් මහන්සි වෙන්න ඕනේ තව දික් කරගන්න. මොකද ඒ මොහොත වෙන විට මෙයා ඊට වඩා ඉහළ මානසිකත්වයක මෙයා ඉන්නේ. ඇතැමිට මනුෂ්‍ය ශරීරයක් තිබුණත් යාට එයා ධානය වඩලා නම් බ්‍රහ්මයාගේ මානසිකත්වයක ඉන්නේ යා. එතකොට එයා තවදුරටත් යාට අවශ්‍ය නැහැ මේ දිරපත් වෙච්ච ශරීරේ මෙකලින් කරගන්න. එයා බලන්නේ ඇතැමිට මේක අත්හැරලා අර මනසට සුදුසු ශරීරයක් ගන්න ඊට පස්සේ උත්සාහ කරන්නේ. එයා දන්නවා ඊට පස්සේ යන ශරීරේ මෙච්චර ලෙඩ වෙන එකක් නෙවෙයි ඊට වඩා හොඳ ශරීරයක් පෙනෙ වෙන මෙයා ඉන්නේ. ඒතකොට මෙතෙන් දික් කරගන්න යා හොරි වෙන්නේ නැහැ. ඔව් අන්න ඒකයි යාට තියෙන වාස්. නමුත් එයාගේ දක්ෂතාවය තමයි එයා අර මේ ටිකෙන් තමයි මුලා වේවි අවසාන වෙනකම් ඉන්නේ නැහැ එයා. මේ අවබෝධය තියෙන කෙනා කලින්ම මේකට සුසු කණ්ඩික සකස් කරගන්නවා. අර අපි කියන්නේ මේ වතුර තිබහ වෙනකම් ඉන්නේ පලින් කපන්න කියලා. ඔව් කලින්ම ලින් කපන්න ඔක්කොම සූදානම් වෙලා ඉන්නේ. එයා අර අන්තිම මොහොතේ කලබල වෙන ගතිය නෑ යාට. අපි අන්තිම මොහොතේ කලබල වෙන්නේ මේ ටික වහගෙන ඔක්කොම වෙනස් කර කර තමන් ආකේ කෙනෙක් නෙවෙයි කීකේ පේනලා බැරිම තැන තමයි අන්තිමටම තමන් අසරණ ඕ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්නේ. නමුත් අපි වෙනස් මාට කමන්නේ ලස්සන ජීවිතක. නමුත් තමන් අවංකව තේරුම් ගන්න තමන්ගේ මේ ශරීරය මේ වගේ දෙයක් ජීවිතේ වෙනවා. ඒ දුර්වල වෙන කලින් ඊට වඩා ඉතාම ඉහළ රැකවරණයක් ආරක්ෂාවක් තමයි ධර්මය තුලින් තියෙනවා. අන්න ඒ ආරක්ෂාව හැකි ඉක්මනින් ලබා ගන්න. හැකි තාක් හොඳ ධර්ම දේශන අහන්න. හැකි තාක් තමගේ අඩුපාඩුකම් අවංකව තේරුම් ගන්න. හැකි තාක් හදා ගන්න. හදාගත්තු ප්‍රමාණයට තමට වාසිය. අනිත් අයගේ ප්‍රශංසා ඕනේ නැහැ තමන්ට. තමන්ටම තමගේ ලස්සනට තමගේ අතීත අඩුපාඩුකම් කොච්චර වුණත් වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. අඟුලිමාල කියන්නේ දහස් ගණක් මරපු කෙනෙක්. විනාඩියෙන් හදාගත්ත ඔක්කොම ටික. ආනන්තර කර්මය හර ඕන එකක් අපිට හදා ගන්න පුළුවන්. කර්ම චක්‍රය වෙනස් කරන්න පුළුවන් ධර්ම චක්‍රයෙන්. එහෙම ශක්තියක් තියෙනවා. අපට අපි හැම දිනාට මේ ශක්තිය තියෙනවා. ඕනම මොහොතක අපේ අඩුපාඩු කන් ටික ඔක්කොම අපට සුළු මොහොතින් හදා ගන්න පුළුවන්. හැබැයි තමගේ ළඟ එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අවංක භාවය කියන එක තියෙනවා. අවංක භාවය තියෙනවා නම් එවැනි කෙනාට සුළු මොහොතකින් ඔක්කොම ටික හදාගෙන නිවැරදි වෙන්න පුළුවන්. කර්මය එනවා ඇත්තෙම. කර්මය සම්පූර්ණයෙන් විඳලා ඉවර වෙනව නම් කවදාවත් සතුට නිවන් දකින්න බෑ. අපි කරපු කර්ම ටික ඔක්කොම විඳලා ඉවර වෙලා නිවන් දකින්නව නම් ලෝකෙ කිසිම සතුට නිවන් දකින්න බෑ. ඒ අපි කරපු කර්ම සසන අනන්ත කාලයක් කරපු කර්ම හැමම තියෙනවා. නමුත් ධර්මයෙන් කරන්න ඒකේ ඒකේ අර අකුසල ප්‍රබලව අපි ඔක්කොම විඳලා ඉන්නේ ඇත්තේ මේ වගේ මිනිස්සුන් වෙනකොට විඳලා ඉන්නේ ඔක්කොම ටික අපාගත වෙන කර්ම ටික ඔක්කොම විඳලා ඉන්නේ. දැන් අපි අපාගත වෙනවා අපාගත වෙන්නේ දැනට කරන අකුසල් වලින්. ඔව් නැත්නම් අපේ මේ කුසලය දුර්වල වීමෙන් අපේ මේ මට්ටම දුර්වල වීමෙන්. ඒ කියන්නේ මේ ආත්මෙදී ඔව් මේ දැනට තියෙන කුසලය දුර්වල වීමෙන්. මොකද අපි අපාගත වෙන්න තියෙන අකුසල් ටික ඔක්කොම ගෙවලා ඉන්නේ. අපාගත වෙන්න තියෙන අකුසල් ටික තියෙන අපි කවුරුත් මිනිස්සු වෙන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් දුගතියට යනවා කියලා දැන් මේ ආත්මෙ ඉඳගෙන මට මතකයි කියලා බලන්නත් කිව්වා අපි ගොඩක් දෙනෙක් දුගතියට තමයි යන්නේ. ඔව් යන්නවත් යන්නේ ඇත්තෙම මේ ආත්මෙ කරන දිහවලල ප්‍රධාන එකක් එක අනිත් එක තමයි තමයි මෙතන ඉන්නේ මහා කුසලයකින් මේ කුසලය ශක්තිමත් කර නොගත්තොත් මෙතන ගෙවෙනවා ඇත්තෙම මේ ටික ගෙවෙනවායි කියන්නේ දැන් මේ හොඳම ටික ගෙවෙමින් ඉන්නේ හොඳම ටික ඉවරනට පස්සේ තවත් දෙයක් නොකරගෙන තිබුණොත් ඊට පස්සේ ඉතුරු වෙන පල්ලෙහා ටික ඒ කියන්නේ ගුවන් යානයේ තෙල් ටික නැතුණා කියන පල්ලෙහාට යන ඉපෙම ගුවනේ තියාගන්න තමයි තෙල් ඕනේ. දැන් අපි මෙතන දිගට පවත්වා ගන්න තමයි කුසලයේ ඕනේ. පල්ලෙහාට යන්න කුසලයක් ඕනේ නැහැ. කුසලේ නැතිවීම තමයි තෙල් නැතිවීම තමයි පල්ලෙහාට එහෙම කියලා කියන්නේ. ඒ කියන්නේ කුසල් නැහැ. කුසල් නැහැ කියන එක නෙවෙයි. කුසලයට වඩා අර අකුසල් ටික ප්‍රබල වෙනවා. දැන් අපි ඉන්නේ අකුසල් නැති නිසා නෙවෙයි. හොඳට මතක තියාගන්න. අකුසල අපේ එහෙම තියෙනවා. නමුත් ඒ අකුසලට වඩා අර දවල් කාලේ අහසේ තියෙන සූර්යා වගේ චන්ද්‍ර ඈ දවල් කාලේ අහසේ ඉර තියෙනකොට අර ග්‍රහ තාරකා පේන්නේ නැහැ. නමුත් ග්‍රහ තාරකා නැද්ද? තියෙනවා. අර සූර්යාගේ ප්‍රබලකම නිසා ඒව පේන්නේ නැහැ. නමුත් රාත්‍රියට සූර්යාගේ රශ්මි අඩු වෙනකොට අර තාරකා ටික ඔක්කොම ප්‍රකට වෙනවා. අන්න ඒ වගේ අපට කුසලයේ ශක්තිමත් ප්‍රබල නොවුනොත් අර තාරකා ටික ඉස්මතු වෙනවා. ඊට පස්සේ තාරකාවලියෙන් තමයි අපි ඉන්න වෙන්නේ. එතකොට මේ මම හිතන්නේ කිනා නිවන් දකින්න හේතුව කුසල සහ අකුසල සමබරව. ඒක වැරදිද? නෑ එහෙම එකක් ඔයහත් කියන්නේ නෑ. කුසල අකුසල සමබර වීම කතාවක් නෙවෙයි. ඇත්තම සම්පූර්ණයෙන්ම නිවන් දකින්නවා කියන්නේ මේ හේතුඵල ධර්ම තේරුම් ගැනීම. හේතුඵල ධර්ම තේරුම් ගැනීම විතරක්ම නෙවෙයි ඇත්තම හේතුඵල ධර්ම තේරුම් ගන්න කුසලයේ තියෙනවා. දැන් ඔබ මේ ධර්ම අහන්නේ ලොකු කුසලයකින්. මිනිස්යන් නොවුනා නම්, මිනිස්යන් වුණත් දැඩි දුප්පත් නම් මේ ධර්ම අහන්න බෑ. මෙතෙන්ට ගෙනාවේ කුසලයේ විසින්, පින විසින්. පින නිසා තමයි මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ අපි. එතකොට මේ ටික ලබන්න පින ඕන. පින නැත්තම් අපිට මෙතෙන්ට එන්න බෑ. එතකොට මෙතෙන්ට ආවට පස්සේ ඊළඟට කරන දේ තමයි හරියටම මේ හේතුඵල සිද්ධාන්තය දැනගන්න. දුක ඇති වෙන ක්‍රමය හරියට දැනගන්නට ඕන. දුක ඇති වෙනවා කියන්නේ අපේ ඇහැට කනට නාසයට මේ ලබන අත්දැකීම ක්ෂණිකව ඇති වෙලා ක්ෂණිකව නැති වෙන අත්දැකීමක් මේ තියෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ තියෙනවා කියලා ගත්තන යම්ස ප්‍රමාණයක්. ගත්තු ප්‍රමාණයට දුක කියලා කියන්නේ. අන්න ඒ ගන්න ප්‍රමාණය ටිකෙන් ටික අඩු කිරීම තමයි ඒක අඩු කරලා යම් කිසි දවසක හරියට වතුර යන්ද ඉරක් වගේ ක්ෂණිකව අපට මේකේ නැතිවීම නුවණින් පේනවා නම් එදාට තමයි අපේ දුක අඩු නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ පාස් නැති කිරීම නෙවෙයි. ඒක මතකයේ තියෙනවා. නමුත් මතක් වෙනකොටම දන්නවා දැන් මේ සිහි කරන්න මතකයේ කියලා. ඒ සිටුේෂන් එකට රියල් සිටුේෂන් එකට ගිහිල්ලා දුක් ටික විඳින්නේ නැහැ. දැන් අම්මා නැතුණාට පස්සේ අඬන්නේ මට අම්මා මෙහෙම සැලකුවා කිය කියඬන්නේ. ඒ අඬන්නේ අර සිටුේෂන් එකේ ජීවත් වෙමින් ඉන්නේ. දුක එන්නේ ඒකයි. දැන් මතක් කරනකොටම දන්නවා දැන් මේ සිහි කරන්න මනසයි කියලා. අම්මා වෙනුවෙන් හොඳට පැන් වඩනවා. නමුත් අඬන්නේ නැහැ. වෙනසේක දුක් වෙන්නේ. ඔව්. ඒ සිද්ධිය කෙලින්ම දානවා. දැන් අපට යමක් සිහි වෙද්දි කෙලින්ම දානවා. දැන් gedara සිහි වෙද්දිම දානවා නම් සෙනෙකව දැන් මේ සිහි කරන්නේ මත තමන්ගේ මතකයයි කියලා. තමන් එතෙන්දී ඇත්තෙම දුකෙන් නිදහස් වෙලා. ඒකෙන් කියන්නේ මේ යුතුය කන්ටික නොකරනවායි කියලා. දැන් සැරියුත් හාමුදුරුවෝ අන්තිම කාලේ අම්ම හොයාගෙන ගිහලා අම්මට බණ කිව්වා. අනේ මේ අතීත නිරුද්වේෂ එකක් කියලා මේ අද්දගම නම් ඉදියේ නේ. අම්මා නිවන් දකින්න අම්මට බණ කිව්වා. අම්මට බණ කියලා තමයි පිරන් පෑවේ. ඒ කියන්නේ සැරියුත් හාමුදුරුවෝ අම්ම ඉදිරිම මිය ගියා. සම හුඟක් කාල ජීවත් වුණා. මම හිතන්නේ සරුත් හාමුදුරුවෝ අවුරුදු 80ක් විතර ජීවත් වුණා. මේ ජීවත් වෙච්ච හාමුදුරුවෝ තමයි අම්මා මම හිතන්නේ අවුරුදු 100ක් විතර ඉන්නේ. හොඳට නිරෝගීව හිටියා. අම්මට අන්තිම මොහොතේ ගෙදර ගිහිලා සතියක් විතර ගෙදර අම්මත් එක්ක හිටියේ. ඉඳලා අම්මට බණ කියලා හුඟක් අම්මට යහපත කළා තමයි. ඒ කියන්නේ සරුත් හාමුදුරුවන්ගේ අම්මා කියන්නේ රහතන් වහන්සේලා 7 දෙනෙක් බිහි කරපු අම්ම කෙනෙක්. දරුවෝ 7 දෙනෙක්, පුතාලා 4 දෙනෙක්, දූල 3 දෙනෙක්. 7 දෙනාම මහණුන 7 දෙනාම රහත් වුණා. නමුත් අන්තිම මොහොතේ තමයි අම්ම මේ බුදුන් සරණ ගියේ. අන්තිම මොහොතේ. එතකම බ්‍රාහ්මණ ආගමෙන් ඈ? එතෙක් බුදුන් නෑ. නෑ එතෙක් නෑ. මොහොත තමයි ගිහිල්ලා වෙනස් කර යන්න. ඉතින් ඇත්තෙන්ම මේ කිව්වේ දුකේ නිදහස් වීම කියන එක මේ මොහොතේ වෙන දෙයක්. මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට අපි මේ දුක් ටික අපට එන්නේ නැහැ ඇත්තෙන්ම. අපි හරියට බුද්ධිමත් නම් මේ අවබෝධය එනවත් එක්කම අපි මේ දැන් කරන විවේචන හුඟක් අඩු වෙන ඇත්තෙම. දැන් අපි මේ පුද්ගලෙන් අඩුපාඩුකම් ඒව මවාගෙනනේ හයි රිවයින් කර කර වීඩියෝ එකයි දාලා අපි මේ දුක් විඳිනවනේ. වරද කරපු මිනිස්සේ දන්නේවත් නැහැ දැන් මේ. ඒ මොනසේ හොඳට හිනාවිල වෙනවා ටීවී එකේ මොන හරි බලාගෙන. අපි මෙහේ ගෑස් ස්විච් ගන්නවා නිකන්. මේ මෙහි අපි දුක් වෙනවා. ඇත්තෙම අපි දහම දන්නවා නම් අපි මේ දුක් ටික අපට ලැබෙන්නේ නැහැ. අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තෙම බුදුහාමුදුරුව කෙනෙක් දිහා බලලා කෙලින්ම අද මං හිතන්නේ දිගම ධර්ම සාකච්ඡා වෙනත් පුළුවන් අද. හැබැයි ඉතින් තාම මාතෘකාවට ආවේ නැහැ. කෑ ගැටලු. දැන් පැය දෙකක් ගිය තාම මේ මාතෘකාවට එන්න බැරි වුණා. මම මේක ඇබැලුවේ. ඒක තමයි දැන් බැලුවේ මේ. දැන් ඔරලෝසු නම් බලන්න එපා නැත්නම් අවුල් වෙනවා මේක විස්තර කරන්න ගියාම මේ. ඇත්තෙන්ම බුදුහාඳුර අපි මේ කලිනුත් මේක කිව්වා. බුදුහාඳුර කෙනෙක් දැක්ක ගමන්ම මේ කලින් විස්තර කරපු එකක් ඇත්තෙම දැන් මේ ආයන්නේ. බුදුහාඳුර කෙනෙක් දැක්ක ගමන්ම බලන්නේ මොකද? එයාගේ IQ එක මතම බලන්නේ ඇත්තෙම. යා කොච්චරනම් සසරයේදී මනස දිනු කළද කියන එක. මනස දිනු කරාද කියලා කියන්නේ යා ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව කොච්චර දිනුලාද කියලා බුදුහාමරෝ එක පාඩම් ફોකස් කරලා බලන්න. හරියට ඩයමන්ඩ් එකක් දිහා බලන වගේම ඔළුවට ફોකස් කරලා බලන්න මේක නම් කොච්චර දිනු වෙච්ච කෙනෙක්ද කියලා බලන්න. රහතන් වහන්සේලාට කියන්නේ මට්ටමකින් පුළුවන්. බුදුහාමරෝ තමයි හොඳටම දකින්නේ. බුදුහාමරෝ හොඳටම දකින්නේ මේක. ඇත්තෙම මේක තමයි අපේ ප්‍රොපර්ටි එක, අපේ ඩෞරි එක. මේක තමයි හැම මොහොතකම අපි දිනු කරගන්නව නම් දිනු කරගත යුත්තේ මේ පහයි. ප්‍රඥාව ඇතුළු ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේක වැඩි වෙච්ච ප්‍රමාණයට මේ සඳහා තමයි අපේ නිරෝගීකම, අපේ රූප සම්පන්නිය, අපේ ධනය, අපේ අධ්‍යාපනය, අපේ ශක්තිය සියල්ලක්ම කැප කරන්න ඕන දිනපතාම මෙන්න මේ පහ දිනු කරන්න. මොකද මේ පහ දිනු වෙච්ච ප්‍රමාණයටයි තමන්ගේ සාර්ථකත්වයේ තියෙන තමන් කොච්චර සතුටෙන් ඉන්නවාද කියන එක තීරණයවන්නේ තමන් ලැබපු රැකියාවවත්, රූප සම්පත්තියවත්, අධ්‍යාපනයවත් නෙවෙයි. තමන් ඥාතින්වත් නෙවෙයි. තමන් කොච්චර සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය තමන් තනියම ඉන්න වෙලාවට තියෙන සතුට ඇත්තෙම. තමන් පිරිසක් එක්ක ඉන්න වෙලාවේ තියෙන සතුටෙන් තීරණය කරන්න බෑ. තමන් තනි වෙන වෙලාවක් තියෙනවා. තමන් තනි වෙච්ච වෙලාවෙදී තමන් කොච්චර මානසික සුවයෙන් ඉනවද කියන එක මතයි තමන් කොච්චර දියුණුවද කියන එක තීරණයයි. තමන්ගේ දක්ෂතාවලදී අනිත් අය ස්ටේජ් එක තමන් අගයන්න පුළුවන්. නමුත් ඊ අගේ පොය බැහැල යනවා. තමන් තනි වෙනවා ඊට පස්සේ. තමන් තනි වුණාට පස්සේ තමන්ටම අපටම අප ගැන හිතනවා අපි කොයි වගේ කෙනෙක්ද කියන එක. අපේ හිතට එනෝ සිතුවිලි. අනේ සිතුවිලි නැංගි තමන් කොච්චර නම් ඉහළ මානසිකත්වයෙන් ඉනවද කියන එක මතයි තමන්ගේ සාර්ථකත්වයේ තමන්ගේ සතුට සඳහා පවතින. මොකද අනිත් සියලුම දේවල් තමන්ට අත්හරිනවා. තමන්ගෙන් ඈත් වෙන ටිකෙන් ටික. ඈත් වෙමින් ඉන්නේ. දරුවෝ ටිකුණා ටිකෙන් ටික විශ්වවිද්‍යාල යනවා, විවාහ වෙනවා, ඒ කට්ටිය ගතම් බලා ගන්න ඒ කට්ටිය. ඒ කට්ටිය හැමදාම අපේ ළඟ නැහැ. ඒක අපිට වාසියක් නෙවෙයි සාමාන්‍ය. ඇත්තෙම අපට වාසියක්. එහෙම වෙන හැබැයි අපට වාසියක් වෙන්නේ අපි දහමත් එක හිටියොත්. අපට වාසි අපට කට්ටිය කතා නොකරන තරමට වාසි. ධර්මයේ නැති කෙනාට කට්ටිය කතා නොකරොත් එයාට හරි දුකයි. ඥාතින් ඇවිල්ලා අතටත නොදුන්නොත් කතා නොකරොත් තමන් කොන් කරයි කියලා දුක් වෙනව නේද? මේ දහම හරියට හරියට සතිපට්ඨානෙ ඉන්නව නම් අනිත් අය තමන් කොන් කරන තරමට හොඳයි. අනිත් අය තමන් නිගලෙක් කරන තරමට හොඳයි. අනිත් අය තමයි කතා නොකරන තරමට තමන්ට හොඳවට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කීයක් හරි දීලා හරි අනේ ගිහිල්ලා වැඩක් බලගෙන ඉන්නවා. ඔව්. යා කර දීලා තමන්ට ඒ වෙලාවෙත් මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අනේ මම්මේ. භාවනා කරන්නේ. ඔව්. ඇත්තෙන් ඔව් අපි හිතන්නේ මේ පිරිස එක්ක එකට ඉන්න එක තමයි ලොකු වාසිය කියලා. නමුත් ධහමෙන් ඉහළට යන්න යන තමන්ට හිතෙනවා තනි වෙන එක තමයි. ඇත්තෙම තනියම කියන්නේ බ්‍රහ්මිය පගිනා කියලා කියන්නේ. තනියම ඉදීම බ්‍රහ්මිය පගිනා කියන්නේ. ඔව්. හැබැයි ඒ සතුට තියෙන තමන් මේ ධහමත් එක්ක ඉන්නවනේ. දැන් අපි දන්නවා සමහර ඉතින් තමන් ඇත්තෙම ගිහි ගෙදර උනා සමහර අය ඉනෝ හරියට ජීවිත අන්තිම කාලේ හරිය සතුටෙන් ඉන්නයි ඉනෝ ධර්ම ප්‍රගුණ කළා විවේකීව දහමත් වෙති ඉන්නයි ඉනෝ ඒකෙන් කියන්නේ අනිත්‍යයකට එක කතා නොකරමින් නෑ කියලා නෙමෙයි කියන්නේ. ඒ යුතුය ගන්න ටිකක් අවශ්‍යලාද කරනවා. කළා තමන්ට අනිත්‍යයේ දේවල් තමන් කරගන්නේ ඒකයි. තමන් දහමක් වඩමින් ඉන්නේ ඒකයි. එතකොට මෙන්න මේ හත පහ දිනු වෙන නම් මේ පහට පිටුපස්සේ තියෙන ලොකු සෙවණැල්ලක් වගේ තවත් හතරක් නොපෙනී තියෙනවා. මේවට කියනවා ප්‍රඥාව වැඩි වෙන ධර්මතා කියලා. මොනවද ඒ හතර? ඒ හතර තමයි හතර කොළෙම තියෙනවා. කොළෙම තියෙනවා මේකේ. කොළේ දෙවෙනි පිටුවේක තියෙන එකක් තමයි සත්පුරුෂ ශාස්ත්‍රය. ඒ කියන්නේ හොඳ මේ ධමයක් කියන කල්යාණ මිත්‍ර අපේ ජීවිතේට ලැබෙන්නට ඕන. ඒ ලැබෙන අරුතෙන්ම නම් මේ පුද්ගලම වෙන්න ඕනේ නැහැ. ඒක පොතක් වෙන්න පුළුවන්. ඒක CD එකක් වෙන්න පුළුවන්. ඒක වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. අලුත්ම ක්‍රමය යනවා. ඇතැම් ලින්ක් එකක් වෙන්න පුළුවන්. යන්න තියෙන. ඒ වගේම ඒ සත්පුරුෂය හිටියට වැඩක් නැහැ. ඒ සත්පුරුෂයන්ගෙන් දහම මහන්න ඕන. ධර්ම කාරණා මහන්නට ඕන. ඒ ධර්ම කාරණා අහද්දී අලුත්ම දෙයක් දැනගන්න අදහසින් අහන්නට ඕන. Taman දැනට දන්න දේ තහවුරු කරන අදහසින් අහන්න හොඳ නැහැ ඇත්තෙම. Taman දන්න දේවල් ටික ඔක්කොම කියන කියෝ දෙන්නේ. අලුත් දේ අපට ලැබෙන්නේ ඇත්තෙම. දැන් අපටත් එහෙම ලැබිලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා ඇත්තෙම. අපි හිතන් ඉන්නවා අපේ දේ හරිය කියලා අපි සමහර හඳුරුත් එක්ක කතා කරගෙන යනවා. ඒ හඳුරු කියන්නේත් නැහැ දැන් මේක ඔක වැරදි කියලා. දන්න ඔහොම ඔළුවනවන් ඉන්නවා. නමුත් අපිට පස්සේ තේරෙනවා අපි කොච්චර මෝඩද කියලා. මේ මහා දන්න දෙයක් මේ සමහර හඳුරු ළඟ තියෙනවා. අපි ඇතැම් විට අපේම දේම හරිය කියලා අපි හිතන් ආයෙනවා. නමුත් එයා කියන දේ අපට තේරෙන අවුරුදු ගාණක් ගත වෙලා තියෙනවා. වටිනාම දෙයක් කියා කියන උත්සාහ කරලා තියෙන්නේ. නමුත් අපි අපේ දේ හරිය කියලා අපි ඒක තහවුරු කරගෙන නැගිලා තියෙන්නේ. අපි අරක ඉගෙන ගන්න නෙමෙයි ගිහිලා තියෙන්නේ. පස්සේ තමයි අවුරුදු ගාණක් ගිහිලා නැවත නැවතත් ඒ බණ අහනකොට තමයි තේරෙන්නේ මෙයා අර දේ අපි හිතපු දේ නෙවෙයි කියන වෙනම දෙයක් මේ කියලා තියෙන කියා. එතෙන් නම් අපි දක්ෂ වෙන්නට ඕන. ප්‍රශ්නයක් තියෙනවා සම්මාස දැන් මේ අපි ඉන්නේ බුද්ධෝත්පාදේ පාදේනේ කියන බුදුහාමරන්නේ එතකොට වෙන තව බුදුහාමරන නමක් මේ බුදුහාමරන්නේ කෙනෙක් මේ ලෝකේ දෙනකම් මේ අපිට ඒ බුදුහාමරන්නේ පිහිට තවම තියෙනවාද පිහිට කියන්නේ මම දන්නවා ධර්මයේ මේවමෙන් තියෙනවා ඒ උනාට අර ජීවමානව වගේ එහෙම එකක් මත ඇත්තෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරන බුදුහාමුදුරුවෝ පිරන් පෑවත් උන්වහන්සේ අතීත ශාස්ත්‍රවරයෙක් කියලා කවදාවත් හිතන්න එපා කියලා. අතීතයේ හිටිය ශාස්ත්‍රවරයෙක් කියන එක අදහස කවදාවත් ඇති කරගන්න එපා කියලා. උන්වහන්සේගේ දහම තුළින් උන්වහන්සේ ජීවමාන කරගන්න පුළුවන්. ඒ දහමම අපි ලබන්නට ඕන ඇත්තෙන්ම. බුදුහාමුදුරුවෝ ඇත්තෙන්ම සජීව ජීවත් උනත් අපි මේ දහම නොහානව නම් අපි අබුද්ධෝත්පාද කාලෙක ඉන්නවා වගේ. කිසිම වෙනසක් නැහැ. බුදුහාමුදුරුවෝත් එක්ක එක පන්සලේ හිටියත් උන්වහන්සේ කියන්නේ මොකද්ද කියන එක නොහනවනම් ඒක අපි තේරු නොගන්නවනම් අපි ඉන්නේ අබුද්ධෝතවද කාලෙක ඇත්තෙන්නේ නෑ මං අහන්නේ මේ දැන් ඒක සම්මතේ ආනිසංසේ ඒකේ තියෙන බලය ශක්තිය අපි ලබා ගන්න පුළුවන්ද කියන එක බුදුහාමුදුරුවෝ දැන් කොහෙද ඉන්නේ එහෙම අපි ඇත්තෙන්ම එහෙම ඇත්තෙන්ම එහෙම බුදුහාමුදුරුවෝ නෙවෙයි ඇත්තෙන්ම අපිත් එක්ක එකට හිටියේ ඥාතියේ මිය ගිහිල්ලා දැන් කොහෙද ඉන්නවයි කියන එකවත් ඇත්තෙන්ම බුදුදහමේ ගැඹුරට යද්දී ඒ ප්‍රශ්නේවත් ගැලපෙන්නේ නැහැ. එතනින් ආත්මයක් නැහැ නේද? ආත්මයක් නැහැ කියන එක නෙවෙයි ඇත්තේ. ආත්මයක් නැහැ කිව්වොත් වෙන දෘෂ්ටිකට යන්නේ. ඒ කියන්නේ ඒ හැම මොහොතෙම ඇති වෙමින් නැති වෙමින් තියෙන ස්වභාවයක් මේ තියෙන්නේ. එයා නෙවෙයි ඇත්තෙන්ම මේ ගැඹුරට ගියාට පස්සේ උදේ හිටිය පුතා දැන් ඉන්නද කියලා උදේ හිටිය දුව දැන් ඉන්නද කියලා තහන මට්ටමට නැති වෙනවා තමන් ඒකයි. ඊට වඩා වෙනස් සත්‍යයකට මේ යන්නේ හැම මොහොතෙම අලුතෙන් ඇතිවීමේ මේ තියෙන ස්වභාවයක් මේ තියෙන්නේ මේක මේ කිව්වොත් ඒක දෘෂ්ටියක් වෙනත් දෙයක් කිව්වොත් ඒක දෘෂ්ටියක් උදේ තිබුණු දෙයම මේ තියෙන කිව්ව ශාස්ත්‍ර දෘෂ්ටිය උදේ තියුණු දෙය නෙමෙයි අලුත් දෙයක් කිව්වොත් ඒක උච්ඡේද දෘෂ්ටිය මේ දෙකේම වෙනස් වෙච්ච දෘෂ්ටියකට තමයි අපි යන්න ඕන පස්සේ හොයන්නේ වැඩක් නෑ නෙවෙයි කියන එක නෙවෙයි ඇත්තෙන්ම වැඩක් නෑ කියන එක නෙවෙයි ඇත්තෙන්ම මේක ඒකද කියලා කිව්වත් වැරදි වෙනත් දෙයක් කිව්වත් වැරදි ඇත්තෙන්ම මේක හැම මොහොතෙම අලුතෙන් හේතුඵල ටිකකින් ඇතිවෙන දෙයක් මේ ඇත්තෙම. ඇතිවෙන දේ මේකත් එක්ක තියෙන සමාන බවක් තේනවා. සමාන අපේ මොනට හැම මොහොතෙම අලුත් හේතු ටිකක් එක්කයි මේ එන්නේ. අලුත් බුදුහාමුදුරු අලුත් හේතුවක් ඇත්ත නැත්නම් නෑ බුදුහාමුදුරු මේ හේතු ටික නිදහස් වෙච්ච කෙනෙක්. අපි මේ කියුවේ සාමාන්‍ය මට්ටමේ දෙන පුද්ගලෝ මේ අලුත් හේතු ටිකකින් ඇතිවෙමි යන්නේ බුදුහාමුදුරු කියලා කියන්නේ ඒ හේතු ටිකම නැති කරපු කෙනෙක්. ආයේක ඇත කියලා කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි ඇත්තෙම. ඒ දෙකෙම මිදෙනවා අපි. ඒ දෙකම දෘෂ්ටි ඇත්තෙම අපි එතන දැම්ම හොයන ගියෝතින් අපි මුල් මට්ටමේදී අපි හොයනොත් එහෙම තමයි ඇත්තෙන් බුදුහමන තාම ඉන්නවද නැද්ද ලෝකේ කොතන ජීවත් වෙන්නේ කියන එකක් අපි සාකච්ඡා කරනවා. සාමාන්‍ය පුද්ගලික එක ගත්තොත් අපි එක එකට හිතේ මිය ගිහපු ඥාතියෙක් ගැන අපි මේ කන්වෙන්ෂනල් ට්‍රූත් එකෙන් මේ කියන්නේ. අපි කන්වෙන්ෂනල් ට්‍රූත් එකෙන් කියනකොට අපේ මිය ගිය ඥාතියෙක් සසර කොතනක හරි දැන් ඉන්න පුළුවන්. ඉපදිලා එක්ක ඇමිට මිනිසෙක් වෙන්න පුළුවන්, දිවියෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, ඇතැම්ල තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, අපාය වෙන්න පුළුවන්. කොතන තැනක දැන් මේ මොහොතේ ඉන්න පුළුවන් යා. නමුත් බුදුහාමුදුරු එහෙම ඉන්නවයි කියලා කියන්න බෑ. කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව. කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව. අල්ටිමේට් ට්‍රූත් එක අනුව ඒ දෙන්නාටම කියන්න බෑ. අන්න ඒකයි වෙනස. ඒ දෙන්නටම කියන්නේ. දෙන්නම තාම ඉන්නවද නැද්ද කියන ඒ කතාව දෙකම දෙන්නටම අදාළ නැහැ. දෙන්නම එක මට්ටමට යනවා ඊට පස්සේ. අල්ටිමේට් ට්‍රූත් එකේ. කන්වෙන්ෂන් ට්‍රූත් එකේ තමයි යකින් අපි තාම ඉන්නවා මැරිච්ච කෙනාට අපි පින් අනුමෝදන් කරනවා. එයා සසර සුගතිගාමී කරන්න ඕනේ යාට පින් අනුමෝදන් කරන කියන එක කන්වෙන්ෂන් ට්‍රූත් එක බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. මොකද ඒ යානුව තමයි ලෝකෙම පදනම් වෙලා තියෙන්නේ. දැන් කුල ભેදය, නීති රීති මේ ආගම මේ බොහෝ දේවල් පදනම් වෙලා තියෙන කන්වෙන්ෂන් ට්‍රූත් එකේ සම්මුති සත්‍ය මත ඉඳලා ඒ සම්මුති සත්‍යයට අපිට පිටුපාල යන්න බෑ. ඇත්තෙම මේ කාලේ දැන් ඉහළ කුලයක් තියෙන කාලයක ඉහළ කුලවල ඉපදෙන්නේත් කනවෙන්ෂන් ට්‍රූත් එකකින් එක. කර්මානුරූප වෙන්නේත් එතන. නමුත් බුදුදහමේ කොතනවත් කර්ම මේ කුල ભેදය අගයන්නේ නැහැ. කුල ભેදය කියන එකක් නැහැ කියලා කියන්නේ. නමුත් කුල ભેදය කොච්චර අකමැති වුණත් ඉපදෙන්නේ සත්‍යයන් ඒ කාලවල සම්මානිත කුලයක් තියෙනවා නම් ගරු සැලකිලි තියෙන කුලයක් තියෙනවා නම් ඒ කුලයක තමයි ඉපදෙන්නේ යගේ පිනානුව. හැබැයි ඒ කනුව ඉපදුනාට අපි එතනම ඉන්න ඕන නැහැ. අපිට ඒ තියෙන අවශ්‍ය ටික ඔක්කොම නැති කරගන්න පුළුවන් ධර්මයෙන්. ධර්මයේ ගත්තු ගමම්ම කුල ભેද විතරක් නෙවෙයි අපේ රූපයේ තියෙන ගැටලුවක් වුණත්, ලෙඩ දුක් වුණත් ඔක්කොම නැති කරගන්න පුළුවන් ධර්මය තුළ. තරහට කියන අර පොඩි ළමයි දෙන්නෙක් ගැන, අර දෙපළම තියෙන සතර මහා බෝධි රූප කියලා කිව්ව අර හැඳේ ඉන්න ළමයයි මේ පැදුරින් ඉන්න ළමයයි. අන්න දෙන්න මේ එක මට්ටමට ආවා. ඒ කියන්නේ හරියට බුද්ධිය තියෙනවා නම් එයා දන්නවා ඇඳේ තියෙනත් එක දේ, පැදුර තියෙනත් එක දේ කියලා. මොකද ෆයිනල් එලිමන්ට්ස් වලට යද්දී දෙකම සමානයි. අර බාහිර තියෙන වෙනස්කම් ටිකෙන් තමයි අපි ආඩම්බර වෙන්නේ, මේ සැපසුක් විඳින්නේ. ගැඹුරට යද්දී දෙකම එකයි. එතකොට බුදුහාමුදුරුව අපි සාමාන්‍යයෙන් සම්මුති සත්‍ය මත ඉඳලා කියනකොට බුදුහාමුදුරුව කොහෙවත් ජීවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු පිරුණ පානවත් එක්කම හරියට පහනක් නිවිල ගියා වගේ. දැන් රතන සූත්‍රයේ තියෙන්නේ පදීපං පහනක් නිවිල ගියා වගේ කියලා. කේනම් පුරාණං නවන්නති සම්භවයත් ආයිතිවස් නැත කොහොම කියනෝනේ පහනක් දැල්වෙලා ගියා. දැල්වෙච්ච පහනක් නිවිල ගියාන පස්සේ අපිට කියන්න පුළුවන් කොතනද ගියේ කියලා. අන්න ඒක තමයි රහතනන්සේගේ උපමාව. ගියපු තැනක් කියන්න බෑ. එතකොට බුද්ධෝත්පාදය කියලා කියන්නේ අර බුදුහාමුදුරන්ගේ ධර්මයේ රඳා පවතින කල්ද? ඒක මේ ලෝකේ දහම අහන ලැබෙන කාලය. ඒක බුදුහාමුදුරු මුණ ගැහිම නෙවෙයි වැදගත් වෙන්නේ ඇත්තෙම. බුදුහාමුදුරු කියලා මේ ෆිසිකල් බොඩි එකක් දැකීම නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කියන දර්ශනේ බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව කියන්නේ උන්වහන්සේගේ ෆිසිකල් බොඩි එකට තියෙන ශ්‍රද්ධාව නෙවෙයි ඇත්තෙම. උන්වහන්සේගේ එන්ලයිට්මන්ට් එකට, ඒ අවබෝධයට තියෙන ගෞරවය. ඒ අවබෝධයට ගෞරවය තියෙනවා නම් උන්වහන්සේ පිරන් පාර අවුරුදු 5000ක් ගියත් අපට ඒ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ ධර්ම තුලින් බුදුහාමුදුරු හඳුනා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ධර්ම තුලින් අර කරුණු අර අපේ IQ එක වැඩි වෙන්න නම් IQ එක කියන්නේ මේ සාමාන්‍ය IQ එකක් නෙමෙයි ඇත්තෙම. සියලුම qualities එකම යන්නේ. නිකන් ඉගෙන ගන්න GP එක විතරක් නෙමෙයි ඇත්තෙම. එයාගේ ළඟ මේ ಗುಣ වැඩි වෙනවත් එක්කම ඔක්කොම ಗುಣ දහම් වැඩි වෙනවා යාගේ. කිසිම තැනක space එකක් නෑ. ඔක්කොම එකටයි යන්නේ. එතකොට ඒ යන ප්‍රඥා මේක දිනු වෙන නම් එක පැත්තකින් කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕන. අනිත් පැත්තෙන් ඒ දහමට කමන් කන යොමු කරන්න ඕන. තමන්ගේ තියෙන නිහතමානීකමත් එක්ක එතන නැඹුරු වෙන්න ඕන. අනිත් දේ තමයි යෝනිසෝ මනසිකාරයේ ඒ අහන දහම නෝනින් මෙනෙහි කරන්න ඕන. නිතරම රිෆ්ලෙක්ට් කරන්න ඕන ඒක. මේකට කියනවා වයිස් රිෆ්ලෙක්ෂන් කියලා. වයිස් ඉන්වෙස්ටිගේෂන් කියලාත් කියනවා. නිතරම ඇහුවට වැඩක් නැහැ ඇත්තේ. මහන දේ සුළු මොහොතකින් ඉවතට යනවා. ඒ අහන දේ මතකේ රඳවාගෙන හැකි තාක් වාර ගානක් හිතෙන දවසට ඒ දහම හිතෙන වාර ප්‍රමාණය වැඩි වෙන්නට ඕන. කාලය ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. ඇත්තෙම මේ දහම දැක්වතින් දැන් අපි බලන්නේ ලස්සනයි විතර ඇත්තෙමනේ. දැන් දැන් මෙට 10 දිනේ කීටියත් ලස්සනම දෙන දිහා විතරයි බලන්නේ. ඇත්තෙම මේ දහම දැනගත්තට පස්සේ වයසකයට දිහා හොඳටම බලන්නේ. ඒ අය ලස්සන කාලේ කොහොමද හිටියේද කියලා. ඇත්තෙම මේක වෙනවා. දැන් අපි 4-5 දිනේ කීටියොත් ලස්සන කෙනා කෙරෙහි තමයි හිත යන්නේ. ඇත්තෙම මේ දහම් දැනගත්ත පස්සේ ඉතාම දුර්වල වෙච්ච කෙනෙක් දිහා බලලා හොඳට බලනවා, රිවෙන් කරලා බලනවා මේ පැත්තට. අනේ මෙයා තරුණ කාලේ කොච්චර ලස්සනද නැද්ද? පොඩි කෙනෙක් දිහාත් බලනවා. අනේ මෙයා ලොකු වෙනකොට කොච්චර ලස්සන වෙනවද? ඔක්කොම ඇප්ලයි කරන්න පුළුවන් මේ පැත්තට ගන්න පුළුවන්. මෙතෙන්දි තමයි අපි වඩාම දක්ෂ වෙන්නේ. දුර්වල වෙච්ච එකේ ඉතාම අනුකම්පාවෙන් බලන්නේ. අනේ මේ තත්තර පත්තලේ ඉන්න ඉස්සර කොච්චර ලස්සනට හිටිය කෙනෙක්ද කියලා. අපි ඉස්සර නම් ඇදමිට කියන්නේ මේ මෙයා කොච්චර නම් අනිත් අය රවටන්න නැද්ද කියලා රූපෙන් කියන. නමුත් දැන් නම් අපි එහෙම හිතන්නේ මේ ඇත්තෙම රූපය කියන දේ කොච්චර නම් ඉක්මනට වෙනස් වෙනද කියලා අපි පේනවා. ඇතැමිට සමාහට වෙනවා, අම්මත් වෙනවා, දුවත් වෙනවා, ඒ අම්මගේ අම්මත් වෙනවා. තුන් දෙනාම ළඟට දිල බලනවා. හරි ලස්සනට අතීතය අනාගතය හොඳට ලස්සන බලන්න පුළුවන්. මේ අම්මා කියලා කියන්නේ අම්මගේ අතීතය තමයි දුව කියන්නේ. අම්මගේම අනාගතය තමයි යා රාජ්‍ය කියලා කියන්නේ. තුන් දෙනාම එකට ඉන්නවා. ලස්සනට බලන්න පුළුවන් ඒකයි. ඇතැමිට රූපෙත් එක විදිහට තියෙන තුන් දෙනාගේම අර ඥාතිත්වය නිසා හොඳට දෙපැත්තට රිවෙන් කර කර බලන්න පුළුවන්. Taman දක්ෂ වෙනවා ඒකයි. එහෙම දක්ෂ වෙනකොට ඇත්තෙම අපි කෙනෙකුට දැඩිව ඇලෙන්නෙත් නැහැ. ලස්සන කෙනාට ඇත්තට ඇලෙන්නෙත් නැහැ. දුර්වල කෙනා කෙරෙහි අපි හිතේ ගැටුමක් ඇති කරගන්නෙත් නැහැ. අපි යා කෙරෙහි හුඟක් අනුකම්පාවක් ඇති කරගන්නෙත්. ඒකම ලස්සන ඉන්න කෙනාට අපි ආගෙනවානේ යා හොඳට පින් දහම් කළා. යාගේ පින නිසා ඒ සතුටින් ඉන්නේ කියලා ඒකත් අපි ආගෙනවා. අපි රූපයට දේශ කරන්නෙත් නැහැ. රූපයට අපි මේ ජෙලසි වෙන්නේ නැහැ, ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපි රූපියත් අගෙනානේ ඔයා හුඟා පින් කළා තමයි ඔහොම ඉන්නේ කියලා. ඒකත් අපි අගෙනවා. අගෙන ගමම් අපි එයාගේ අනාගතයත් අපි දකිනවා. ඔව් එයාගේ අතීතයත් අපි දකිනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපි වයසට ගිය අය කෙරෙහි ඉතාම අනුකම්පාවෙන් ඒ අය කෙරෙහි බලන විතරක් නෙවෙයි. ඒ අයගේ අපි අතීතයේ තරුණ කාලේ කොච්චර ලස්සන කීකෙනෙක්ද කියලා අපි බලනවා ඒකයි. දැන් අපේ අම්මගේ අම්මා දැන් හරිය දුර්වලයි. අපේ අම්මා ලස්සන කාලේ පින්තූරෙත් මගේ ළඟ තියෙනවා. දැන් කාලේ පින්තූරෙත් දෙකම මම ළඟ තියාගෙන ඉන්නවා. අම්මන් විවාහ වෙනකොට තියෙන පින්තූරයයි දැන් පින්තූරයයි දෙකම එක ළඟ තිබ්බාම පැහැදිලිවම වෙනස පේනවා. සමනාලිකව හරිය ලස්සනයි. ඉතින් ඇත්තෙන්ම මේ කොච්චරනම් ඒ කියන්නේ ජීවිතය ගැන කොච්චර අපි සත්‍යයෙන් ගැන අනුකම්පාසාගතන කොච්චරයට පිහිට වෙන්න ඕනද? කොච්චර අපි මේ රූපය ළඟදී අපි මැදහත් බවක් ඇති කරගන්න ඕනද? ඒ වගේම හොඳට තියෙන රූපය කියලා අපි අගයන්නත් ඕනේ අපි ඉඳහම් කළා. මොදර කුසල වැඩලා ආපු අය. ඉතින් ඒකටත් අපි හිතමන අපකම් ඇති කරගන්න හොඳ නෑ. මේ ලස්සනට ඉන්න වැගිල දොස් කියන හොඳක් නෑ. ලස්සනට ඉන්න ඕන මනකි. නමුත් ලස්සනට ඉන්න ගමන් හොඳට මේ ලස්සන රූපයට මේ දහම ඇබ්සෝබ් කරගන්න ඕන. දැන් විසාකාව ලෝකේ වටිනාම ආවරණ ඇඳගෙන ආවේ. බුදුහාමර කියනවා යාවරණ ගල්වල පන්සලට එන්න කියලා. විසාකාවේ හොඳට හොඳම ආවරණේ ලෝකේ තියෙන වටිනාම ආවරණ ඇඳගෙන තමයි පන්සල ආවේ. නමුත් ඒ ආවරණයට වඩා ඇය වටිනා කෙනෙක් වුණා. දහම තුලින් අර පළඳපු ආවරණයට වඩා එයා වටිනා කෙනෙක් වුණා. ඒ නිසා අපි පරිහරණය කරන බඩු භාණ්ඩවලට ආවරණවලට අපි සාධාරණ ඉෂ්ට කරන්න ඕන. නැත්නම් අපි ලැජ්ජ වෙන්න ඕන. අපට වඩා බඩු වටින්න ගියොත් අපි ලැජ්ජා වෙනවා. ඒ බඩුවට වඩා ඒ යන වාහනයට ඒ ආවරණයට වඩා අපේ ගුණ දහම අපි ඉහළම මානසිකත්වයකින් ඉන්නට ඕන. ඒක ලැබෙන අපට ධර්මයෙන්. ඉතින් ඒ සඳහා එක පැත්තකින් සත්පුරුෂ ශාස්ත්‍රය තියෙන්න ඕන, අනිත් පැත්තෙන් ධර්මයේ හැකියතාක් හොඳ ධර්ම කාරණා උපරිම අහන්නට ඕන. අහල හැම තැනින්ම ගන්න පුළුවන් වාසිය ගන්නට ඕන. අනිත් පැත්තෙන් නිතරේ ධහම නුවණින් මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම මේ ධහමනෝ නිතරම ධහමේ යෙදෙන්නට ඕන. බණ අහන වෙලාව විතරක් නෙවෙයි හැකියතාක් දිනපතාම වැඩිපුර වාර ගානක් මේ ධහමත් එක්ක එකට වීමට ඕන. ධහම අපේ හොඳම මිත්‍රයා කරගන්නට ඕන. දහම අපේ සේවනැල්ල කරගන්නට ඕන. දහම අපේ ඉස්සරහා තියෙන අපේ මඟ පෙන්වන බවට පත් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තෙම අපේ ජීවිත වඩාත්ම වාසනාවන්ත වෙන්නේ. ඉතින් ප්‍රඥා ලෝකයෙන් ජීවිතාලෝකේ ලැබමු කියලා අපි මේ කියන්නේ. අර ප්‍රඥාවත් එක් කියන අනිත් ಗುಣධම් ටික අපේ ළඟ තියෙනටත් ඕන. ඒ ಗುಣධම් වලින් අපේ ජීවිතයට තියෙන ආලෝකය තව තවත් අපි වැඩි දියුණු කරගන්නට ඕන. consciousness කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් කොන්ෂස්නස් එකටද ගියේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙන්නේ නැහැ කිව්වද? වෙන උපත්යක් ලැබුණේ නැතුවට කොන්ෂස්නස් එක තියෙනවද බුදුහාමුදුරුවෝ? නෑ එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ අපි. අපි දැන් උදාහරණ ගත්තනේ යම්කිසි දල්වලා තියෙන ලාම්පුවක් හරි කුමක් හරි දෙයක නිවුණට පස්සේ අපි කියන්නේ අතෙන් ගියා මෙතෙන් ගියා කියලා කියන්නේ නැහැ නේ අපි නේ. අර්ග විතරක් තියෙන්නේ, දැල්ල විතරක් තියෙන්නේ, වාතය විතරක් තියෙන කියලා කියන්නේ නැහැ නේ. ඒකයි කතා කරන දෙයක්වත් ඉතුරු වෙලා නැහැ ඒකයි. සාමාන්‍ය අපි අසුරු කරපු කෙනෙක් මිය ගිහිල්ලා කන්වෙන්ෂන් ප්‍රූත් එක අනුගාසුත් යා කොතනට ඉපදෙලින්න පුළුවන් නේ. නමුත් බුදුහාමුදුරුවෝ හෝ රහතන් වහන්සේ කියන්නේ එහෙම කොහොමවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. මුකුත්ම දෙයක් ඉතුරු වෙලා නැහැ. හිතවත් tie කියලා කියන්නේ. හිතවත් තියෙනවා නම් තවත් සසර ඉන්න ඔය ඒකයි. හිතවත් නැහැ. හිතත් නැහැ, කයත් නැහැ. මුකුත්ම නැහැ. හැබැයි නැහැ කියලා හොඳට මතක තියාගන්න නැහැ කියලා නාස්තිකවාදයකට යන්න එපා. දෘෂ්ටි වලට වැටෙන්න එපා. ඔයි ඔක්කොම හදන්නේ දෘෂ්ටියකට යන්න ඔය උත්සාහ කරන්නේ. ඔයි හැම එකෙම කරන්නේ කොතන හරි අල්ලගන්න කියලා. නැහැ කියලා නැතේ කියලා අල්ලගන්නවනේ ඒකත් දෘෂ්ටියක්. තියේ කියලා අල්ලගන්නවනේ ඒකත් දෘෂ්ටියක්. නැහැ කියලා අල්ලගන්නවනේ ඒකත් දෘෂ්ටියක්. මේ දෙකෙම මිදෙන්න ඕනේ ඒකයි. ඒ ගැන කතා කරන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ ඒකයි. දැන් අපි දැන් කොහොම ගිහුව එක දැන් මේක තියෙද නැද්ද කියලා කියනවාද අපි? ඒක සම්පූර්ණයෙන්ම අපි ඇත නැත කතාවෙන් කියන්නේ නැහැ ඇත්තේ මේකයි. ඒ தත්ත්වය ඇති කරගන්න තමයි අපි මේ. ඒ தත්ත්වය ඇති කරගන්න සරල මට්ටමින් නම් අපි උත්සාහ කරන්න ඕනේ ඒක. අපි එකපාර අරක தත්ත්වෙ හිතන්න නෙවෙයි ඇත්තෙම. අපි දැනට අපිට කරන්න පුළුවන් මොකද්ද? එතන ඉන්න ඕන අපි ඒකයි. අපි මොඩිසෝරියට බාර දීපු ගාම මේ විශ්වවිද්‍යාලට යන එක ගැන හිතන්න හොඳ නෑ ඇත්තෙ මේකයි. එහෙම හිතුවත් පළවෙනි පන්ති ටිකක් නැති වෙනවා අපිට ඒකයි. විශ්වවිද්‍යාලේ යන එක නෙවෙයි. පළවෙනි පන්ති ඉන්න කෙනාට දෙවෙනි පන්තියට ගිය පස්සේ වැටහෙනවා ඒක. එහෙම මෙහෙම පියවරෙන් පියවර යන්න ඕන. බුදුහාමුදුරගෙන අපි බුදුගුණ දැනගන්න ඕනේ ඒක වෙනම කතාවක්. නමුත් දැන් අර එක්ස්පීරියන්ස් එක ගන්න ගියොත් මේ ආසන්නෙම රකින්න තියෙන ගුණ ටිකවත් අපිට රකින්න බැරි වෙනවා. මොකද තේරුම් ගන්න. ඔව් ඒ පියවර දියන ඇත්තෙම. දැන් අරග කියන ගියොත් මොන්ඩිසෝරි ළමයකට විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා රැග් එකට මුහුණ දෙන්න කොහොමද කියලා කියන වගේ වැඩ. ඒක තමයි. දැන් මේ ටිකත් එක්ක යනකොටම අර මානසිකත් හැදෙන කොතැනද මෙයන්නේ කියන එක ඒකයි. අපි අරකට ගොරි වෙන්න හොඳ නැහැ. උතුහාන්දුරෝ සන්තෝෂෙන් ඉන්නවා කිය මේ කියන්නේ. නැති වුණා නම් මොකක්වත් නැහැ. ওই ප්‍රශ්න කිසිම එකක් අදාළ ප්‍රශ්නෙම වැරදි やっ මේකයි. ප්‍රශ්න ওই ප්‍රශ්න වලට බුදුහාමුදුරු කියන උත්තර දෙන්නේවත් නැහැ. බුදුහාමුදුරු තනි කරම ඔය තපනිය ප්‍රශ්න කියලා තියෙනවා. ඕවා බුදුහාමුදුරු උත්තර නොදෙන ප්‍රශ්න. ප්‍රශ්නෙම වැරදි. ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියොත් එංග උත්තර දීපු කෙනා වැරදි කාරෙක් වෙනවා. ප්‍රශ්නෙම වැරදි. සමහර ලාට සාමතන මේ ඇත්තම අපේ ටිකෙන් දහම තුළින් ඒක අපේ ඉස්සෙල්ලා ධර්ම දැනගන්න ඕනේ. අපේ අනිත්‍යගේ ප්‍රශ්නට උත්තර පාඩම් කරන් ගිහලා හරියන්නේ නැත්තේ මේකයි. දැන් අපි කොහොමද ආන්සර් කරන්නේ? නැති වෙලා ගියා කියලා පහන දුන්නොත්? පහනේ උපමාව තමයි කියන්න තියෙන්නේ. වෙන ඒ වගේ උත්තර දෙන්න ගියොත් වරදිනවා අපට ඒකයි. උත්තර දෙන්න ගියොත් වැරදිකාරය වෙන්නේ උත් දැන් අපි කියමු මම ඔබතුමියගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබතුමිය දැන් මත්පැන් පානය කිරීම නතර කළ දින්න කියලා මම අහනවා. ඔබතුමිය දැන් අපි කියමු මත්පැන් පානය කිරීම නවත්තලා දින්න කියලා මම අහනවා. පුළුවන් නම් උත්තරයක් දෙන්න. ඔව් නෑ කියලා. ඔව් කතාවක් දීවිද? නෑ ඔව් නෑ කියලා උත්තරයක් දෙන්න බලන්න. නෑ. sorry. මත්පැන් පානය කරන්නේ. ඒකට උත්තරයක් දෙන්න බෑ. ඔව් නෑ කියලා උත්තරයක් දුනොත් ඔව් කිව්වොත් මොකද උත්තරේ? මත්පැන් පානය කරන්නේ නැහැ කියලා කිව්වොත් තාමත් බොනෝනේ. නැහැ කියලා කිව්වොත් මොකද? කලින් බීලා තියෙනවා දැන් බොන්නේ නැහැ කියලා නේ. ප්‍රශ්නේම වැරදි ඇත්තෙම. ප්‍රශ්නේම වැරදි. ඒ වගේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. උත්තර දුන්නොත් දීපු කෙනා වැරදි වෙන්නේ ඒකයි. දැන් සමහර දැන් ඔක ලොජික් පැත්තට යන්නේ ඇත්තෙම. ඒ පැත්ත වෙනම පැත්තක්. අපි ඒ පැත්තට ඉච්චර බොරි වෙන්න හොඳ නැහැ ඇත්තෙම. මේ පැත්ත අල්ලන්න ගියොත් අපට ওই ප්‍රශ්න ටිකට උත්තර ටික විතරයි අහුවෙන්නේ. මේ දහම අහුවෙන්නේ නැහැ ඒකයි. දහාම අල්ල ගන්න ඕනේ ඊට වඩා බුද්ධිමත් ඒක. ඒකට හැකියතාක් ධර්මඥානේ පියවරෙන් පියවර යන්න ඒ සඳහා අපිට රකින්න පුළුවන් අපි අනිත්‍යට උත්තර දෙන්න නෙමෙයි මුලින් උත්සාහ කරන්නේ නැත්තේම. අපි බණ අහන්න ඕන අනිත්‍යට උත්තර බඳින්නේ නෙවෙයි ඇත්තෙම. අපි දහම අහන්න ඕන අපට පිළිපදින මුලදී ඒකයි. අපි අනිත්‍යට උත්තර දෙන අදහසින් ධර්ම ඉගෙන ගත්තොත් අපටවත් ධර්ම වැටහෙන්නේ නැහැ. ඇත්තම සත්‍ය ඒක. දැන් අපි මමත් ඇත්තෙම මම ওই ප්‍රශ්න අහලා තියෙන සමහර හාඳුරුවන්ගේ ඔය වගේ නෙමෙයි බනින්නේ. හොඳ මේ වගේ බනින්නේ. ඔහොම නෙමෙයි කියන්නේ. ඊටාම හිතරි දෙන බනින්නේ. ඔය අදහස තියලා ඔයා ධර්මය රකින්න මේ ධර්ම පිළිපදින ඔයාට තේරෙයි ඊට පස්සේ අනිත්‍යර බණ කියන්නේ ඔයා හිසල හැදිරින්න කියලා එහෙමයි කියන්නේ. මොකද මේ ළඟදී මට ප්‍රශ්නයක් වුණා ඒක. ওই ප්‍රශ්න වලට උත්තර දෙලි ඉවර කරන්න බෑ ඇත්තෙන් මේක. ওই ප්‍රශ්න වලට දැන් ඉන්න අපි මට මේ උත්තර දෙලි ඉවර කරන්න බෑ. කොහෙට වඩා අපි හුඟා කියලා යන්න ඕනේ ඒක. ඇත්තෙම අපි ධර්මඥානෙ දිනු කරගන්න තව තවත් අපි ශ්‍රද්ධාව ඇති කරගෙන අපි ධහම හැදෙරෙන්න අපි ඉගෙන ගන්න ඕන අනිත්‍යට උත්තර දෙන්න නෙවෙයි අපට අවබෝධල අපට අවබෝධ වුණාට පස්සේ අනිත්‍යට උත්තර දෙන්න ලේසි වෙනවා ඒක. හොඳයි එහෙනම් අද අපි කෙනෙකුට මම ඉඳ කිව්වා බණට. එතකොට බණ අහනවා නම් මම රහත් වෙන්න ඕනේ කියලා. රහත් වෙනවා නම් මට ජීවිතේට ආපහු එන්න ඕනේ. එතන සන්තෝෂයක් නැහැ, මෙතන සන්තෝෂ. ලොකු ලොජික් වලින් කතා කරන්නේ. ඔව් ලොජික් වලින් තමයි. අපිට ඔක්කොම ඇත්තම නිවැරදි කරන්න බෑ. ඔක්කොම එක දවසකින් එක මතයකට ගන්න බෑ අපට. අපට එහෙම කරන්න බෑ කවදාවත් ඒකයි. අපේ මුලින්ම දේ අපි දහමින් පෝෂණය, අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. මේක සරල නැත්නම් මේ දහම සරල නැහැ. මේ දහම සරල නම් අපිට කියපු ගම තේරෙන්න ඕන. එහෙම සරල නැහැ මේක. මේකට ලොකු කැපවීමක් කරන්න ඕන. මේකට අපි පේ වෙන්න ඕන. ඔව් මේක හිතන්නේ අප දවසින් දෙකකින් අහලා ඔක්කොම දැනුම ඇති කරගෙන ආදාහරි කියලා. මේක බුද්ධි සම් ගැන ડોක්ටරේට් 10ක් ගත්තත් මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකයි. ඒක වෙනම පැත්තක්. රියලයිස් කරන්න ඕනේ. එහෙනම් හොඳයි, අද අපි හොඳ වෙලාවක් කතා කළා. මේ වත්තන්ට යන්නත් පෑය දෙකමාරක් එක දිගටම අපි ධර්ම සාකච්ඡාව කළා. දැන් හොඳ වෙලාවක් ගියා. හොඳයි, එහෙනම් මේ වත්තන්ට ඉතින් දරුවෝ තියෙනවනේ, ඒක බලන්න තියෙනවනේ තව වෙලාවක් ඉතින්. එහෙනම් හොඳයි, මේ නැත්තම් හොඳයි. බොහොම ශ්‍රද්ධාවෙන් අද ධර්ම ශ්‍රවණය කළා. ධම් සාකච්ඡාට සහභාගී වුණා. මේ රැස් කරගත් සියලුම පින් අපි අපනමින් මේගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු, දෙවියන්ටත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනම් හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුගතා හොන්තු ඥාතයෝ. එත්තාවතාචම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති. එත්තාවතාචම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාචම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. හැම දිනකටම සරණ සරණයි.